संसार सारो गर्विनीतनी सं सन्नीत सातं सुचे सारधि सं संधीर कं सुन्न थानु पलासं සංලාපදේසින් පනනේදිසාසම් සංසාභිගං කේවලමෝහනාසම් සන්නාහකන්මාරරණේවිසේසම් සංසේ සන්දාසෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදං සිං හත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංගං පනමේ රසාසං සසර සැඩසායුර නිවන් වැඩ පැතිර නැති දිරිමත් රන් පතක් ලෙඩ නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයේ දෙවේ රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් බැතින් සිරේ සදහම් මිනි පහන සව සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව පැමිසුණු විසුණු කර නිති ගුණ පුරන ලක් සැප දමාකර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහසඟන සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අන්තෝ ජටා පහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජඨයේ ජටං සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපිනිපකෝ භික්ඛෝ සෝයිමන් විජඨයේ ජටං යේ සංරාගෝච දෝසෝච අවිඤ්ඤාච විරාජිතා කීනාසවාරහන්තෝ තේ සංවිජඨිතා ජටා යත්තනාමංච රූපංච අසේසං උපරුඤ්ඤති පටිඝං රූප සංඥාච එත්තේසා චිඤ්ඤතේ ඤටා ලස්සංජරි මහද විහාරවාසී ගරුතර ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සැදැවත් මාස්නාවන්ත පින්තුනි 2016 වර්ෂයේ මැදින් පුන් පොහොදා සිල් සමාදන් වුණු පින්වතුන් අද දින බණපොරොත්තු වන්නේ මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි. අද අප ධර්ම දේශනාවේ මාතෘකාවෙන් තෝරාගත්තේ බෞද්ධ පින්වතුන්ට බොහොම හුරු පුරුදු සූත්‍රයක් ගාථාවක්. කාටද කියන්න පුළුවන් අපි මේ සඳහන් කළ ගාථාව කුමන සූත්‍රයට අයිතිද කියලා? අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාවජා කියලා ගාථාවක් දෙවි කෙනෙක් ප්‍රශ්න මාලාවක ඉදිරිපත් කරනවා. ඒකට පිළිතුර හැටියට බුදුහාඳුරු සඳහන් කරනවා, සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤාච භාවයන් කියලා. බොහොම ප්‍රසිද්ධ ගාථා කීපයක් මේක ඇතුළත් වන්නේ. පින්වතුනි, මේක අපි මතක තියාගන්න ඕන. මේක තමයි ජටා සූත්‍රය කියලා කියන්නේ. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ කියන කොටසට අයිති ජටා සූත්‍රයයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. පින්වතුනි, මේ සූත්‍රයේ විශේෂත්වයක් තියෙනවා. මේ පින්වතුන් බෞද්ධ පොත මත කියවන පින්වතුන් නැත්නම් අහලති විසුද්ධි මාර්ගය කියලා පොතක් තියෙනවනේ, බුද්ධ ඝෝෂ කියන හාමුදුරුවනේ කියපු විසුද්ධි මාර්ගය පොත. මේට අවුරුදු 1500කට විතර කලින් ලිව්වේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියලා. කියන්නේ ඉන්දියාවෙ ඉඳලා ලංකාවට ගිහිල්ලා ලංකාවේ එළඹසින් තිබුණු අටුවා සම්ප්‍රදාය, දැන් අපි කමෙන්ටරිස් කියලා කියන්නේ බුද්ධිස් කමෙන්ටරිස්, ඒ ටික ඔක්කොම පාලි භාෂාවට නගපු හාමුදුරුවෝ තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියලා කියන්නේ. ඉතින් ඒ බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවා රචනා කරන කලින් උන්වහන්සේගේ දැනුම, ධර්මයේ පිළිබඳ දැනුම එකල ලංකාවේ අනුරාධපුරයේ වැඩ සිටිය මහාවිහාරීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කිරීම සඳහා රචනා කරපු නිබන්ධනය තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. අන්න ඒ විසුද්ධි මාර්ගය සඳහා මාතෘකා කරගත්තේ මෙන්න මේ ජටා සූත්‍රය. විසුද්ධි මාර්ගයේ මූලිකත්වයේ තියාගත්තේ මේ ගාථාව තමයි, මේ ගාථාව සහ සූත්‍රය. පින්නතුනි, මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාඳුරගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ලෝකේ ඉන්න සත්වයන්ට ඇතුළතත් ගැටලු පිටතටත් ගැටලු. A tangle inside, a tangle outside. මිනිස්සු අභ්‍යන්තරත් ගැටළු වලින් වෙලිලා ඉන්නේ. මිනිස්සු බාහිරත් ගැටළු වලින් වෙලිලා ඉන්නේ. මේ දෙවිය අහනවා, ස්වාමීනි කොහොමද මේ ගැටළු වලින් වෙලිය සිටින සත්‍යයන් මේ ගැටළු වලින් නිදහස් වෙන කොහොමද කියලා දෙවියා ප්‍රශ්න කරනවා. පින්නතුනි, අන්න ඒකට දීපු පිළිතුර තමයි මේ ඉදිරියෙන් තියෙන ගාථාවලින් විස්තර වන්නේ. පින්නතුනි, බුදුහාමුදුරන්ගේ සමස්ත දේශනාවෙන් බුදුහාමුදුරෝ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු සියලුම ධර්ම දේශනාවලින් බුදුහාමුදුරෝ අපේක්ෂා කළේ අපට තියෙන මානසික ගැටළු වලින් අපව නිදහස් කරන්න. අපේ බුද්ධිය දියුණු වෙච්ච ප්‍රමාණයට, අපි බුද්ධිමත් වූ ප්‍රමාණයට, අපේ අවධානය තිබුණු ප්‍රමාණයට, ඒ වගේම අපේ කැපවීමේ ප්‍රමාණයට, අපේ ඕනෑකමේ ප්‍රමාණයට අපට මේ ගැටළු වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. හැබැයි වෙනතෙන් අපි බුද්ධිමත් වෙන්නට ඕන. අපි බුද්ධිමත් නොවුනොත් අපට මේ ගැටළු වලින් නිදහස් වෙන පුළුවන්කමක් නැහැ. වරක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ පින්නතුන් ඇහෙනවද මං කියන එක? ඇහෙනව නේද හොඳට? ඔව්, බුදුහාමුදුරු ජීවමාන කාලේ වරක් එක්තරා ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් උදෑසනරුවේ පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කළා උන්වහන්සේලේ ආවට පස්සේ බුදුහාමුදුරන සඳහන් කළා, බුදුහාමුදුරනේ අපි අද පිණ්ඩපාතේ යනකොට දැක්කා ලිච්ඡවී කුමාරවරු දුනු ශිල්පයේ යෙදෙනවා. දුනු ශිල්පයේ පුහුණු වෙනවා දැක්කා හරිම දක්ෂ කුමාරවරු කියලා. කොහොමද මේ ලිච්ඡවී කුමාරවරු මේ දක්ෂතාවය කියලා කියන්නේ? කුමාරවරු දෙන්නෙක් ඈතින් ඉන්නවා. ඉඳලා දුන්නෙන් ඊතල දෙකක් විදිනවා. දෙන්නගේ ඉදිරියට තමයි ඊතල දෙක එන්නේ. මේ දෙන්න දක්ෂතාවය කොහොමද ඊතල දෙක ඇවිල්ලා දෙක ගාන හැප්පෙලා මැදදී මේ දෙක හැප්පෙලා වැටෙනවා එතන. මෙයා කොච්චර දක්ෂද කියලා හිතුවා. ඈතින් මූණට මූණ එන්නේ. පොඩ්ඩක් වැරදුනොත් එක්කෙනෙක්ගේ පැත්තෙන් ගිහින් අනිත් පැත්තට වැදෙලා ජීවිතේට හානියක් වෙනවා. තොර මේ දෙන්නාගේ ඊතල දෙක කෙලින් ඇවිල්ලා හරියට දක්ෂතාවය නිසා ඊතල මූණට මූණ වැදෙලා බිමට වැටෙනවා. බුදුහාඳුරණේ හරිම දක්ෂයි මේ ලිච්ඡවී කුමාරවරු කියලා බුදුහාඳුරණ සඳහන් කළා. බුදුහාඳුර කියනවා, ඔව් වික්ෂුන් වහන්සේ එකන් දක්ෂතාවයක් තමයි. හැබැයි යම් කිසි කෙනෙක් මෙන්න මේ වගේ හැකියාවක් තියෙන කෙනෙකුට. මොකද හැකියාව? යම් කිසි කෙනෙක් රාත්‍රියේ කාලෙහි, අඳුර තියෙන රාත්‍රියේ කාලෙහි යම් කිසි කෙනෙක් අශ්වයේ අස්ලොමක් තියලා ඈතින්, ඒ අස්ලොමට ඒ වගේම අස්ලොමකින් මේ පැත්තෙන් අස්ලොමක් දුන්නේ ඊතලයට දාලා මේ අස්ලොමට විදිනවා. විදින්නේ කොහොමද? මේ කලවර රාත්‍රියේ යාමෙහි විදින් විට විදුලිය කොටනවා. විදුලිය කොටන ඒ සුළු මොහොතෙහි ඒ ආලෝකය උපයෝගී කරගෙන අර ඈත තියෙන අස්ලොමට යන් වදින්නත් ඕන. වැදිලා අස්ලොම සියයක් ආකාරයට පැලිල යන්නත් ඕන. මේ සියුම් අස්ලොම සියයක් ආකාරයට පැලිල යන්න ඕන. එතකොට බුදුහාමුදුර අහනවා, අර ලිච්ඡවි කුමාරවරු දෙන්නෙක් එකට එක මොහොනට මොහොන වෙදෙන ඊතලයේ දෙක වැදිලා වැටෙන එකද වඩාම දක්ෂතාවය? අර යම් කිසි කෙනෙක් රාත්‍රියේ කාලෙහි අකුණුවේ අතර ආලෝකයෙන් අර අස්ලොමකින් අස්ලොමකට විදලා ඒ විදිච්ච අස්ලොම සියයක් ආකාරයට පැලිල යන එකද දක්ෂ මේකද කියලා. මොකද වැඩිපුරම දක්ෂතාවය අර අස්ලොම සියයේ ආකාරයට පැලිල යන එක කියලා. බුදුහාමුදුරු දේශනා කරනවා, මහණෙනි ඊටත් වඩා අමාරුයි, ඊටත් වඩා දුෂ්කර දෙයක් තියෙනවා, ඊටත් වඩා දක්ෂතාවයක් මේ සම්බුද්ධ ශාසනයේ තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. දුකේ හට ගැනීම, නිරුද්ධ වීම කියන මෙන්න මේ ධර්මතාවය අවබෝධ කරගෙන අන්නේ අවබෝධය තුළින් මේ දුකේ නිදහස් වීම ඊටත් වඩා දක්ෂතාවයක් කියලා. පින්නතුනි, වර්තමාන ලෝකයේ අධ්‍යාපනයේ නවීන විද්‍යාවන්ගත් දින කාලය බොහෝ දෙනෙක් හිතනවා මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නැත්නම් අපේ ඉන්න ගැලැක්සියේ ග්‍රහලෝක හොයාගත්තොත් බොහොම ලොකු දක්ෂතාවයක් කියලා. සමහර කෙනෙක් හිතනවා මුහුදු පතුලේ තියෙන ඉතාම ගැඹුරේ තියෙන ජීවිය ගැන පරීක්ෂණ කරොතින් ලොකු දක්ෂතාවයක් කියලා. සමහර අය හිතනවා දැමෙට මේ අපි ඉන්න ගැලැක්සියට ඒ වගේ ගැලැක්සි ලක්ෂ ගණන් මිලියන ගණන් තියෙනවා. ඒ ඈත ගැලැක්සියකට ගැලැක්සියක් බලන එක ලොකු දක්ෂතාවයක් කියලා. සමහර කෙනෙකුට හිතෙනවා එක ග්‍රහලෝකේ ඉඳන් අපේම ගැලක්සියේ තියෙන තවත් ඈත ග්‍රහලෝකයකට උපකරණයක් යවන එක දක්ෂතාවයක් කියලා. ඒ වගේම තවත් සමහර කෙනෙකුට කියනවා හිතනවා ඉතාම දුෂ්කර ඉතාම දරුණු රෝගයකට ප්‍රතිකාරයක් හොයන එක ලොකු දක්ෂතාවයක් කියලා. පින්වතුනි මේවත් ලෝක මට්ටමේදී යම් යම් විදිහේ දක්ෂතා ප්‍රදර්ශනය කරන දේවල්. නමුත් පින්වතුනි සියලටම වඩා අමාරු දෙයක් තමයි මේ දුකේ හට ගැනීම සහ නිරුද්ධ වීම කියන එක ඉතාම බුද්ධිමත්ව තේරුම්ගෙන තමන්ගේ මානසික දුක් පීඩාවෙන් නිදහස් වීම. ඒ නිදහස් වෙච්ච කෙනා තමයි සැබෑ ලෙසම පින්වතුනි ජීවිතයේ ජයග්‍රහණය කරගෙන ආවෙන්නේ. අන්න ඒ දක්ෂතාවය ඇති කරන්නයි, ඒ හැකියාව ඇති කරන්නයි, ඒ සඳහා අපේ ප්‍රඥාව දිනු කරන්නයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැම ධර්ම කාරණේකින්ම අපට උපදෙස් දුන්නේ, අපට මඟ පෙන්නුනේ. ඒ தත්ත්වයට ධර්ම දේශනා කරන්න අපට මානසිකත්වය හදන්න මේ ධර්ම අවබෝධ කරගන්නට බුදුහාමුදුරුවෝ ලොකෝ කැපවීමක් කළා. මම හිතන්නේ උදෑසන ධම්මපීඨ හඳුර විස්තර කරන්න ඇති බුදුරජාණන් වහන්සේලා නියති විවරණ ගන්න අවස්ථාව ගැන බුදුරජාණන් වහන්සේලා සංසාරයේ බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කරපු ආකාරය ගැන. පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ බොහොම දීර්ඝ කාලයකට වරක්. ඒ සම්මා සම්බුද්ධත්වයට සඳහා පාරමිතා පුරන්නේ පින්නතුනේ මුලින් තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැකලා හිතින් හිතා ගන්නවා කල්ප ගාන බුද්ධාන්තර කල්ප ගාන මාත් මේ වගේ බුදු වෙන්න ඕන කියලා හිතින් හිතමින් යනවා. දැන් ඇත්තමිට මේ වෙනතුන්ට හිතෙන්න පුළුවන් නේ බුදුහාඳුරෝ ගැන අහනකොට බුදුගුණ ගැන දකිනකොට සංකච්ඡා කරනකොට අනේ මටත් ඒ වගේ බුද්ධ පදයකටපත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවනේ. අන්න ඒ වගේ තමයි අපේ තරණගේ අපේ ගෞතම බුදුහාඳුරෝ විතරක් නෙවෙයි අතීතයේ පහළ වෙච්ච හැම බුදුහාඳුරෝ කෙනෙක්මත් අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා අතිශය දීර්ඝ කාලයක් බුදුරු කෝටි ගණනක ශාසනවලදී හිත හිත යනවා මාත් මේ වගේ බුදුනොත් හොඳයි කියලා. හිතින් හිතන එකට කියනවා මනෝ ප්‍රනිධානය කියලා. එහෙම හිතාගෙන ගිහිල්ලා ගිහිල්ලා ආයිත් තවත් වෙනතුනේ තවත් කෝටි ගණනක් බුදුරජාණන් වහන්සේගේ ශාසනවලදී ඊට පස්සේ වචිනනොත් කියනවා අනිත් පැත්ත හමු වෙන ඇයට මාත් මේ වගේ බුදු වෙන්න ඕන. මාත් මේ වගේ කවදා හරි බුදු වෙනවා කොහොම හරි බුදු වෙනවා කියලා කතා කර කර යන ඔය වගේ. ඒකට කියනවා වා ප්‍රනිධානය කියලා. ඒ වගේම වාප්‍රනිධානය සම්පූර්ණ කීට පස්සේ තවත් අති දීර්ඝ කාලයක් කාය ප්‍රනිධානය කියලා ජීවිත පරිත්‍යාගයෙන් නොඑක් විදිහේ කැපවීම කරමිනුත් යනවා බුද්ධත්වයේ සම්පූර්ණ කිරීමට. පින්නතුනි ඔහොම යන සමහර අය දන්නවද? අර මනෝ ප්‍රනිධානය, කාය ප්‍රනිධානය, වාප්‍රනිධානය මේවා සම්පූර්ණ කරලා ගියම සමහර අය මගදී පින්නතුනි හිතනවා මේක තාත්තට හදෙන අමාරුයි කියලා. අමාරුයි කියලා හිතලා බුද්ධත්වයේ ලැබීම පස්සේක දාලා රහත් භාවයෙන් නිවන් දකිනවා. එහෙම සමහර අය ඉන්න බොහොමයි එහෙමයි ඉන්නේ. එහෙම ඉඳලා ඉඳලා තමයි ඒ වගේ බේරිලෙන කෙනෙක් ඊට පස්සේ සුවිශේෂ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් යාවිස දෙපින්නතුනේ නියත විවරණ ගැනීමක් කියලා කාරණයක් තියෙනවා. අන්නේ නියත විවරණ ගත්තට පස්සේ පින්නතුනේ ස්ථිර ලෙසම බුද්ධත්වයේ සඳහා එයාට විවරණ ලැබෙන්නේ බුදුහාඳුරු කෙනෙක් විස්තර කරන මේ අනිවාර්යෙන් බුදු වෙනවා කියලා. ඊට පස්සේ වෙනස් වෙන්නේ නැහැ. නමුත් නියත විවරණ ගන්න වෙලාව වෙන විට පින්නතුනි සුදුසුකම් රාශියක් සම්පූර්ණ කරලා තියෙනට ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගියා බියස්ත නියත විවරණ ගන්නකොට ඒ දැනත්තා මනුස්ස ස්වභාවයක ඉපදෙලා තියෙනට ඕන. ඒ වගේම රහත් වෙන වීම සඳහා සියලුම ගුණධම් ඒ වන විට සම්පූර්ණ කරලා තියෙනට ඕන. ඒ වගේම තමන්ගේ ජීවිතයේ පූජා කරන මට්ටමේ පරිත්‍යාගයක් තියෙනට ඕන. ඒ වගේම ධ්‍යාන අභිඥා ලැබලා තියෙනට ඕන. පංච අභිඥාට සමාපatti ලැබලා තියෙනට ඕන. මෙන්න මේ වගේ සුදුසුකම් රාශියක් සහිතව ඊට කලින් මනෝ ප්‍රනිධානය, වාප්‍ර නිධානය, කාය ප්‍රනිධානය කියන මේ නිධාන තැම්පත් කරලා ඒව සම්පූර්ණ කරන අපෝ කෙනෙක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් යබියසදී නියති විවරණ ගන්නෙ. ඒ බුදුහාඳුරෝ නියති විවරණ දෙනවා අනාගතයේ මෙන්න මේ කාලෙට පස්සේ අහවල් නමින් අහවල් තැනදී බුදු වෙනවා, අහවල් අය මෙයාගේ අග්‍ර ශ්‍රාවකයන් වෙනවා, මෙච්චර කලක් මේ ආකාරයේ පරමායුෂ තියෙනවා මේ විස්තර ටික අර බුදුහාඳුරෝ ප්‍රකාශ කරනවා. පින්නතුනි එතකොට මෙන්න මේ විදිහට ලෝකේ පහළ වෙන බුදුහාමුදුර කෙනෙක් කියලා කියන්නේ අතිශය දීර්ඝ කාලයකට වරක් පහළ වෙන ලෝකේ උතුම්ම පුද්ගලයෙක්. එතකොට පින්දුන් ලෝකේ හැමදාම බුදුහාමුදුරන් පහළ වෙලා නැහැ. ඉතාම දීර්ඝ කාලයකට වරක් තමයි බුදුහාමුදුර කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ ධර්මයේ ලෝකේ තියෙන්නේ වැඩිපුර කාල පරිච්ඡේදයක් පින්දුනේ බුදුරජාණන් වහන්සේලා නැති කාල පරිච්ඡේදය තමයි තියෙන්නේ. මම හිතන්නේ අවුරුදු ගණන් වලින් ඇතමිට අසංගේය කියන්නේ මොකද්ද කියන එකත් විස්තර කරන්න නැති මේ බිඳු තුන අහලා ඇති. අසංගේය කියන්නේ 1.140 සංඛ්‍යාවක්. ඉතාම දීර්ඝ සංඛ්‍යාවක්. දැන් මිලියනෙට 1.6ක් තියෙනවනේ. එතකොට අන්න ඒ වගේ වැඩි වෙල ගිහිල්ලා 1.140 සංඛ්‍යාවක් ගැන බුදුදහමේ විස්තර වෙනවා. ඒකට කියනවා අසංගේය කියලා. එතකොට ලෝකයේ ආවිස කණින් කල අඩු වැඩි වෙනවා. කලකදී ආයුෂ ටිකෙන් ටික අඩු වෙලා යනවා. ආයුෂ පරමායස අවුරුදු 10ට යනවා. අවුරුදු 10 ඉඳලා ටිකෙන් ටික ආයෙ වැඩි වෙනවා. අවුරුදු අසංඛේය දක්වා යනවා. අසංඛේය කියන්නේ 1.140 සංඛ්‍යාවක් දක්වා අවුරුදු ගාණෙන් වැඩි වෙන ආයුෂ. ඒ වැඩි වෙන්නේ පින්නතුනේ අවුරුදු 100ට එක ගානේ තමයි වැඩි වෙන්නේ. අවුරුදු 100ක් ගියම එකක් වැඩි වෙනවා. ආයෙ තවත් 100ක් ගියම කොහොමම තමයි වැඩි වෙන්නේ. අඩු වෙන කොටත් අඩු වෙන්නේ එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයුෂ කීයද? බුදුරජාණන් වහන්සේ කාලේ සාමාන්‍ය ආයුෂ තමයි අවුරුදු 100යි. අවුරුදු 100ක් දැන් 100ට එක ගන්නේ දැන් අඩු වෙන කාලේ. අඩු වෙන කාලේදී පිනුතින අඩු වෙන්නේ කොහමද? අඩු වෙන්නේ 100ට එක ගන්නේ තමයි අඩු වෙන්නේ. දැන් බුදුහාඳුර වැඩ සිටියේ කාලේ ඉඳලා දැන් අවුරුදු කීයක් අඩු වෙලාද තියෙන්නේ? අවුරුදු 2600කට ආසන ගානක්. එතකොට 100 වස් වලින් නම් අවුරුදු 100 ගණන් වෙගෙන කීයද? 26යි. එතකොට 100න් 26 කඩු නම් කීයද? ඔව් දැන් 64යි. දැන් සාමාන්‍ය ලෝකේ වයස අවුරුදු 64යි. මේක පිනතුන අවුරුදු 10 දක්වා අඩු වෙනවා. මෙහෙම පිනතුන ඉහළට පහළට යනවා. මෙහෙම යන ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. මේක අපිට සාමාන්‍යයෙන් පාලනය කරන්න බෑ. ඒ අඩු වෙන කාලේ මිනිස්සු ගුණධම් වලින් පිරිහෙනවා. වැඩි වෙන කාලේ ටිකෙන් ටික මිනිස්සු ගුණධම් වලින් දියුණු වෙනවා. අපි දක්ෂ වෙන්නට ඕන කොහොම හරි මෙන්න මේ කාලවලදී අපේ ජීවිතය බුදුහාඳුරු කෙනෙක්ගේ දහමක් ලැබිච්ච කාලෙකදී උපරිම වශයෙන් මේ දහමින් ප්‍රයෝජන ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඇයි පිනතුණේකට හේතුව? ඇයි අපි මෙවැනි දහමකින් අපි ප්‍රයෝජන ගන්නට ඕනේ? බොහෝ දෙනෙක් හිතනවා ලොකු උපාධියක් අරගෙන දරුවෝ ටිකට හොඳට උගන්වලා ලොකු ගයක් හදාගෙන හිටියොත් අපි ඔක්කොම සම්පූර්ණයි කියලා නේද? පිනතුණේ බුදුහාඳුරු වරක් මේ පිනතුණ අහලාදී අර කඩිගුලක් දැකලා බුදුහාමුදුර ආනන්ද හාමුදුර සමග වඩිනකොට කඩිගුලක් දිහා බලලා බුදුහාමුදුර එතන නැවතුණා. නැවතිලා සිනහ පහල කළා. බුදුහාමුදුර කියනවා ආනන්ද හාමුදුරන්ට, ආනන්ද මේ කඩිගුල අතරෙහි සක්විති රජන වෙච්ච කිසිම කෙනෙක් නැහැ කියලා. සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ පිනතුණ කාටද? මේ මුළු පෘථුවියම දහමින් පාලනය කරන කෙනෙක්. ඔහු තමයි එකම රජතුමා. ඔහුට රත්නයන් 7ක් පහළ වෙනවා කියලා කියනවා. ඉස්ත්‍රි රත්නය, ඒ වගේම පුත්‍ර රත්නය, අශ්ව රත්නය, හස්ති රත්නය වගේම කියලා රත්න 7ක් පහළ වෙනවා. රත්න කියන්නේ මැණික්. මැණික් කියන්නේ ඒ වගේම වටිනාම දේ. දැන් ඇටේ පහළ වෙනවා. ඒ ඇටගෙ පිට නැග්ගා මහසින් යන්න පුළුවන්. අස්සෙගෙ පිට නැග්ගා මහසින් යන්න පුළුවන්. පුතෙක් ඉන්නවා. ඒ පුතාට හැමදේයක්ම පේනවා. ඔහු තාම බුද්ධිමත් කෙනෙක්. කාන්තාවක් ඉන්නවා. ඒත් එහෙම මේ හැමදේයක්ම ඉතාම ධර්මිකවට ලැබෙනවා. පින්නතුනි අර සත්තු අතරේ අර හඩියන් අතරින් එකම සතෙක්වත් නැත්නම් සක්විති රජන වෙච්ච අය. එහෙනම් අපි අතරේ කොහොමද? පින්නතුනි අපිත් ඒ වගේ හිටිය අය තමයි. අපි අතීතයේ සක්විති රජවල හිටිය අය. ඇතැම් විටේ සක්විති රජවරුන්ගේ බිරින්දෑවලු වශයෙන් හිටිය අය. මුළු ලෝකයක්ම අපේ යටතේ පාලනය කරපු අය අපි. ඇතැම් විට අපි ධ්‍යාන අභිඥා ලබලා අහසින් ගියා ය අපි. පින්නතුනි වගේ අතීත අත්දැකීම් කියන අපි, ඒ වගේ සතර ගමනක ඉන්න අපි තමයි පින්නතුනි අද අපට මේ ලැබිච්ච දේපළ ටික, අපේ වාහනය, අපේ ගෙදර, අපේ දරුවෝ ටික මහා ලොකු දෙයක් කියලා අපි මුළු ලෝකය මේක කියලා හිතාගෙන ඉන්නේ අර අතීතේ අර වගේ දේවල් අහුපාය. තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පින්නතුනි මේ සියල්ලටම වඩා වටිනව කෙනෙකුට අඩුම වශයෙන් සෝවාන් හරි වෙන්න පුළුවන් නම්, සෝවාන් ඵලයට හරිපත් වෙන්න පුළුවන් නම්, අර ගාථාවක් තියෙනවනේ මුළු ලෝකෙම අධිපති වීමටත් වඩා සෝවාන් වීම වටිනවා කියලා. පිනතුනි අන්නේ සෝතාපන්න බව සඳහා අපි උපරිම උත්සාහයෙන් දරන්න ඕන. මේ ධර්මයේ බුදුහාමර දේශනා කරේ මොකද්ද කියලා දැනගන්න පිනතුනි අපි උපරිම උත්සාහයෙන් දරන්න ඕන. ඒක තමයි අපේ ජීවිතෙන් අපි ගන්න නියම ප්‍රයෝජනේ. අනිත් දේවල් මොන දේ තිබුණත් පිනතුනි අපිට කොච්චර හොඳ දරුවෝ හිටියත් කොයිතරම් හොඳ නිවසක තමන් හිටියත් කොයිතරම් සුපිරි මට්ටමේ වාහනයක තමන් ඉහි මේ ගමන් ගියත් අපි වයසට යන එක එකෙන් නවත්තන්න බෑ. අපි ටිකෙන් ටික මරණයට ළඟා වීම ඒ දේපළ වලින්වත් දරුවන් එමත් නවත්තන්න බෑ. අපි ටිකෙන් ටික අපි සංදකව දේවල් අපි අයිති ගෙයින් ටිකෙන් ටික අපි නික්මෙන්න බලාගෙන අපි ඉන්නේ. අපි හදපු අපේ ලෝකෙම කියලා හිතාගෙන අපේ ගෙදරින් වෙන් වෙලා යන දවස පින්නතුනි හැම උදෑසනක් පාසාම දිනෙන් දිනේ ළඟා වෙන බව අමතක කරන්න එපා. අන්න ඒ වෙන ජීවිත නම් අපි ගත කරන්නේ පින්නතුනි අපේ මේ දහමහන්නට අපේ ජීවිතේ උපරිම කැපවීමක් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි පිනතුනි මේ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අපිට දරන්න පුළුවන් උපරිම උත්සාහය අපි දරන්න ඕන. බුදුහාමුදුරුවෝ සම්පූර්ණම ධර්ම දේශනා කළේ දුකෙන් නිදහස් වන්න, ජරා මරණ වලින් නිදහස් වන්න, මහලු වීමෙන් මරණයෙන් වන දුක් ටිකෙන් අපිව නිදහස් කරන්නයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. පින්නතුනි අපි දකින විදියෙන් තමයි අපි යමක් දකිනකොට අපි ඒ දෙස ප්‍රඥාවෙන් බැලුවටින් අපි ඒ දෙස නුවණින් දැක්කොටින් පින්නතුනි අපට ඒ අවස්ථාවේ දුක් ටිකෙන් අපි නිදහස් වෙලා ඉන්නේ. අපි යමක් දෙස බලනකොට යමක් අපට ඇහෙනකොට අපි ඒ දෙස අයෝනසව මනසිකාරයෙන් අනුවණින් නම් මෙනෙහි කරන්නේ පින්නතුනි අපි ඒ ඔස්සේ වෙන ජරා මරණ වලින් අපිට නිදහස් වෙන්න බෑ. දරුවෙක් දැස බලව දරුවෝ හුඟක් ලස්සන වෙන්න පුළුවන්. මොනබුරු මිනිබිරියෙක් වෙන්න පුළුවන් යා හුඟක් ලස්සන වෙන්න පුළුවන්. හැබැයි ඒ ලස්සනේ ස්වභාවය නුවණින් දැකේ නැති වුණොතින් ඒ දරුවා ළඩ වෙනකොට, ඒ දරුවා මහලු වෙනකොට, ඒ දරුවාගෙන් වෙන් වෙල යනකොට වෙන දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දරුවන්ට ආදරය කරන්න, සෙනෙහස දක්වන්න. හැබැයි පින්තුනි ජරා මරණ වලට නොයන විදිහේ දර්ශනයකින් ඒ දරුවන්ට සෙනෙහස දැක්වුවොත් තමයි තමන් සැබෑ ලෙසම ජීවිතේ ජයගත්තු කෙනෙක් බවට පත් වන්නේ. දරුවන් නොහිටියත් පින්තුනි අඩු ගානේ අපට කියලා ශරීරයක් තියෙනවා නම් අපි හැමදෙරෙන්ම ශරීරයක් පරිහරණය කරනවානේ. අපට කියලා ශරීරයක් තියෙනවා නම් පින්තුනි ඒ ශරීරය ගැන අපි බුද්ධිමත්ව නුවණින් තේරුම් නොගත්තොත් අපේ මනසේ ක්‍රියාකාරීත්වය අපි නිසලස තේරුම් නොගත්තොත් ඒ ශරීරය මහලු වෙද්දී වයසට යද්දී මරණයට ළඟා වෙද්දී වෙන දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න. ඒ සඳහා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ජටා සූත්‍රයේ අපිට මෙහෙමම වැදගත් වෙනවා. අපි මුලින්ම සඳහන් කළ ආකාරයට දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරනේ ඇතුළතත් ගැට පිටතත් ගැට ඇතුළතත් ගැටලු අපිට තියෙනවා මානසික ගැටලු තියෙනවා දැන් නිකන් තමයි ගෙදර ඔක්කොම දේවල් ටික සමකාමීව තිබුණත් අපි එක තැන වාඩි වෙලා හිටියන් හිතනෝ එක ඉඳි ගැටලු වෙනව නේද ඇතැමිට මම මේ දේ කිව්ව දේ හරි නෑ අහවලා මට බැන්නා අහවල් තැන්න ගියාම මට හරියට කෑම ටිකක් දුන්නේ නෑ මව පිළිගත්තේ නෑ දරුවට මොකක් වෙලාද දන්නේ නැහැ මම ලෙඩ වේද දන්නේ නැහැ මගේ ලෙඩේට මොකක් වුණාද දන්නේ නැහැ කොහොම කීයක අපි නිතරම හිතේ තියෙන්නේ නේ අර බාහිර දේවල් ටික ඔක්කොම ලස්සනට තියුණාත් Taman ගෑස් එක පියාගත්තාම Tamanට මානසික ගැටලු රාශියක් ඒ ගැටලුම තමයි පින්නතුනේ නිදාගත්තාම සිහින හැටියට පේන්නේ සිහිනේදී මොනවද පේන්නේ දැන් අපි සිහිනයක් දැක්කයි කියමු ඔන්න සීනියක් දකිනවා අම්මත් එක්ක ගමනක් යනවා ඈ අම්මා පොඩි කාලේ අඳපු ඇඳමත් ඇඳගෙන ගමනක් යනවා ඔන්න යනකොට තව අයියත් ඒත් එක්ක යනවා යනකොට අල්ලපු ගෙදර අමනාප වෙච්ච කෙනෙක් ඔන්න ඇතින් බලන් ඉන්නවා ඈ ඒ දෙසත් බලාගෙන උන අපි යනවා යනකොට ඇතැමිට තාම කැමති වුණ අයිස්ක්‍රීම් කාරෙක් එනවා අයිස්ක්‍රීම් එකක් කනවා ඈ කොහොම යනකොට තමන් එක අමනාප වෙච්ච යාළුවෙක් කරක උදුර ගන්නවා ඈ ඔන්න ඒකත් ඇතැමිට ඒකටත් රණ්ඩු වෙනවා රණ්ඩු වෙලා යනකොට ඇතැම් විට ඔහොම යනකොට ආයි ගෙදරට එනවා. ගෙදරට එනකොට ගෙදර ඔන්න බලු පැටිය දුවගෙන එනවා, හපන්නේනවා. හපන්න ඕන බුරන වගේ. ඔන්න ඉපහාර බලනකොට ඔන්න උදේ අවදි වෙන බල්ල බුරන ගෙදර. බල්ල බුරන එකත් එක්ක තමයි අරක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඔන්න අවදි වෙනවා. පෙනුතන මේ පෙනිච්ච ටිකේ ඇතැම් විට අර පොඩි කාලේ ඇඳුම දැන්නේ අර පෙනිච්ච සීනේ අම්මා අම්මත් ඇතැම් විට දැන්නේ අම්මත් මිය ගිහිල්ලා. ඇතැම් විට අර තමන්ගේ අයිස්කින්ග උදරගත්තු යාළුවා එයාත් ඇතැම් විට දැන් ජීවතුන් අතර නැහැ. බලන්න පෙනුතුනි මේ ඔක්කොම ටික අපේ මානසික ලෝකේ තියෙනවා තමයි. එතකොට ඇතැම් විට පෙනුතුනි අවුරුදු ගාන ගියාට පස්සේ වෙන සිද්ධින් ටිකක් මේ. ඒ ටික ඔක්කොම එකම දර්ශනෙට එනවා. එතකොට මිය ගියාද ජීවත් වෙනවද කියන එක මානසික ලෝකේ නෑ පිනුතුනේ. ඔක්කොම එකට අරගෙන ඒ ඔක්කොම අපි ජීවත් කරන මේ ඉන්නේ. අපිට අපි හොඳට සලකපුවයි අපිට තියෙන දේ හොඳට සලකනවා. අපි හැබැයි ලෝකයේ යමනාප වෙච්ච අය සිහිනෙදිත් අපි යමනාප ලෝකේ ඉන්නේ. ඒ නිසා පිනුතුනේ දැන් පේන එකයි සිහින අතරේ ලොකු වෙනසක් නෑ. ලොකු වෙනසක් නෑ. ඒ නිසා මෙන්න මේ හැබෑ ලෝකයේ පින්නතුනේ අපි හරියට නිවැරදි කරගෙන දක්ෂුනොතින් අපේ සීනත් පින්නතුනේ එදාට වෙනස් වෙනවා. වෙනස් වෙන විතරක් නෙවෙයි රහතන් වහන්සේගේ පින්නතුනේ සීන පේන්නේ නැහැ. රහතන් වහන්සේගේ හැබෑ ලෝකයක් ඒ සීන ලෝකයක් එකක් බවට පත් වෙනවා. ඒ අභ්‍යන්තර ලෝකයේ ඇති වෙනකොටම තේරුම් ගන්නවා මෙන්න මේකයි යථාර්ථය කියලා. එහෙනම් පින්නතුනේ මම මේ කියන උත්සාහ කළේ අපේ ගැටලු නිරාකරණය කිරීමේදී අපේ මනස ප්‍රධානම කාර්යයක් වෙනවා. අපි ලෝකයේ දැක දකින විදිය වෙනස් වුණොතින් තමයි අපට දුක්වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපට යම් තාක් ගැටලු තියෙනවා නම් පින්නතුනි ඒ ගැටලු වල ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒකක් තමයි අපේ හිතේ තියෙන දැඩි ලෝභය. යමක් සඳහා තියෙන දැඩි ඇල්ම ලෝභය. දෙවැනි මානසික ගැටලුව තමයි ද්වේෂය, අමනාපය. යමක් දැක්කාම ඇහුවාම අපේ හිතේ තියෙන ගැටුම. ඒ වගේම තුන්වෙනි ගැටලුව තමයි මෝහය නැත්නම් අවිද්‍යාව. මෙන්න මේ ගැටලු තුන අපේ හිතේ තියෙන ප්‍රමාණයට පින්නතුනි මේක වැඩි පමණට අපට මානසික දුක් පීඩා වැඩි. මානසික විතරක් නෙවෙයි බාහිරින් බලන අසන දේවල් වලින් අපේ හිතේ ගැටෙන වාර ගන්න වැඩි. ඇතැම් විට අපි ගෙදර ඉතාම ලස්සන නිවසක, ඉතාම ලස්සන නගරයක, සිටියක, ඉතාම සුවපහසු බරුබඩු භාණ්ඩ පරිහරණය කරමින් හොඳ ලස්සන වාහනයක හැමහැ යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණත් වෙනතනේ අපේ හිතේ නිතරම තියෙන මේ ලෝභය නම්, ද්වේෂය නම්, මෝහය නම් අපේ හිතේ නියම සතුට නැහැ. ඇතැම් විට අපට වඩා අඩු ධනයක් තියෙන, අපට වඩා අඩු දුප්පත්කමක් තියෙන, එහෙත් මේ කෙලෙසුම් අඩු කෙනෙකුට තියෙන මානසික සුවයවත් ඇතැම් විට අපට නැහැ පින්නතුනි. ඒ නිසා අපේ සාරකත්වය කියලා කියන්නේ දිනෙන් දින දිනෙන් දින අපේ හිතේ යම් යම් දේවල් පිළිබඳව තියෙන දැඩි ලෝභය අඩු වෙන්නට ඕන. ඒ ලෝභය ටිකෙන් ටික අඩු වීම සඳහා තමයි පින්නතුනි අපි ටිකෙන් ටික යම් යම් දේවල් පරිත්‍යාග කරන්නේ. අපි එකපාරම අපිට ඉහළ පරිත්‍යාගයන් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මුලදීම ගෙදර දරුවන්ට කෑම බීම ටික හදලා දෙන්නේ. ගෙදර ඉන්න සතු සිව්පාවන්ට අපි කෑම ටික දෙනවා. අපි ඉතාම කැමති අයට නිර්ලෝභීව පරිත්‍යාග කරනවා. ඒක ටිකෙන් ටික දිනු වෙලා ගිහිල්ලා ඊළඟට අපේ ගෙදර ඉන්න අම්මට තාත්තට සලකනවා අපි. වැඩිහිටියන්ට සලකනවා. මෙහෙම අපේ ටිකෙන් ටික හැදෙනවා. ඊට පස්සේ අපි පූජනීයයට සීලාදී ගුණයන් සම්පූර්ණ කරන්නට අපි පරිත්‍යාග කරනවා. ඊට පස්සේ මග දොඩේදී හැම වෙන අසරණ අය, දුප්පත් අය, අසරණ දරුවන්, රෝගීන් හමු වුණාම අපි එයට සලකනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි ඉහළම මට්ටමට යනකොට අපි ඇතැම් විට අපිත් එක්ක අමනාප කෙනෙකුට වුණත් යමක් දෙන්න පුළුවන් මානසිකත්වයක ඉන්නේ. ඒක පාරම අමාරුයි. මුලින් දැක්ක ගමන් අමාරුයි ඒක කරන්න. නමුත් බෝධිසත්ව සංකල්පය කියලා කියන්නේ වෙනතුනි බෝසත්වරුන්ගේ සිතවිලි කොහොමද? ඇතැම් විට අපට හෝ අපේ ළඟම ඥාතියෙකුට ලොකුම හානියක් කරපු කෙනෙකුට උනත් පරිත්‍යාගයක් කරන්න පුළුවන් මානසිකත්වයක ඉන්නේ. ඒක පින්නතුනේ ලෙහෙසි නෑ, ඒක හුඟක් අමාරුයි. ඒක එක විට හිත හදාගන්න බෑ. නමුත් බෝසත්තුරුන්ගේ ලක්ෂණය මේක. අපිට මේ හැකියාවක් තියෙනවා නම් පින්නතුනේ, ඒ කියන්නේ අපේ හිත හුඟක් දියුණුයි. අපිට හෝ අපේ ළඟම ඥාතියෙකුට හානියක් කරපු කෙනෙකුගේ ජීවිතය සාර්ථක වෙන අපිට යම්කිසි පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් පින්නතුනේ, ඒ අවස්ථාවේ අපේ මනස හුඟක් දියුණුයි. ඒ අවස්ථාවේ අපේ මනසේ පහළෙන කුසල චේතනා පින්නතුනේ ඉතාම ප්‍රබලයි. සාමාන්‍ය අපේ දරුවෙකුට දෙයක් දෙනවට වඩා අපි අමනාප කෙනෙකුට හෝ ඔහුගේ දරුවෙකුට යහපතක් කරනකොට පින්නතුනේ ඒක සරල දෙයක් නෙවෙයි. ඒක ඉතාම මානසික ලොකු සටනක් කරලා අපි කරනවා නම් හැබැයි යම කරාත් පින්නතුනේ පාඩුවක් නැහැ. ඒ වෙලේ අපේ හිත හුවාක් දියුණු මට්ටමක තියෙන්නේ. ඒ නිසා මේකෙන් ලැබෙන අනිසංසයත් හුවාක්ම ඉහළයි. ඒ වගේම දැන් අපි පරිත්‍යාග කරන්නේ අපිට ගෙදර වැඩිපුර තියෙන දේවල් තමයි දැන් දෙන්නේ. 1000ක් තියෙනවා නම් 1000න් 10ක් 5ක් විතර තමයි දෙන්නේ. නමුත් දිනු වෙන පින්නතුනි අපි අපිට තියෙන දේට සාපේක්ෂව වැඩිපුර දෙයක් දෙන සූදානම්. ළඟදී මට ඒ වගේ මාත්‍යක ඉගෙනගත් හිතවත් යහළුවෙක් මට හමු වුණා. ඔහු කිව්වා එයාගේ පුතා ළඟදී එයා ලංකාවේ කෙනෙක්. ලංකාවේ පුතා ඉස්කෝලේ වන්දන ගමනක් එක්කන් ගිහිල්ලා. එක්කන් යන කාලේ උදේ අම්මා දීලා තිනෝ 100 ගාණක් දීලා තිනෝ සල්ලි. නමුත් අර පොඩි පොල ටිකේ පාතල අම්මේ මට රුපියල් 100ක් විතර කැටි කියලා ඉල්ලගෙන. මේ ඉස්කෝලේ හතරේ මේ ළමයි ඉන්නේ. අවුරුදු 10කට අඩු ළමයි. මෙයා ට්‍රිප් එක මෙහෙම යනකොට තැන් වලදී මේ ඉතින් ළමයි ඒ සල්ලි වලින් අයිස්ක්‍රීම් කනවා, කඩලා කනවා, රටකජු කනවා, හැමනේ සාමාන්‍ය සිරිත. මේ ළමයි ඔහොම ගිහිල්ලා දළදා මාලිගාවට ගිහිල්ලා. දළදා මාලිගාවට ගිහිල්ලා මේ ළමයි පොඩි පින්කමකුත් කරලා ඇවිල්ලා. ගෙදර ආවට පස්සේ අම්මයි තාත්තයි අහලා දින පුතේ අර රුපියල් 100ක් දුන්නනේ. ඒ 100ට මම මොකද කළේ කියලා. මම මේක දළදා මාලිගාවේ කැටයට දැම්මයි කිව්වා. ඒ සීමන් දළදා මාලිගාවේ පින් කැටයට දැම්මයි කිව්වා. පින්නුතුනේ බලන්න හිතන්නේ මේ වගේ ළමයෙක් වෙනකොට පොණන්සකේ කියලා මේක. යාට රුපියල් 100යි තිබුණේ. ඒ රුපියල් 100 මියා පින් කැටයට දැම්මා. පින්නතුනේ මේ පින්නතුනේ හිතනවාද මේ ළමයා මොන ආගමද කියලා? මේ ළමයා මුස්ලිම් නමක් පින්නතුනේ. අම්මට අත දෙන්නම මුස්ලිම්. ඒ ළමිට එකම රුපියල් 100යි තිබුණේ. ඒ 100ම මෙයා දාලා අනිත් ළමයා අයිස්ක්‍රීම් කද්දී, අනිත් ළමයා රටකජු කද්දී බලන් පින්නතුනේ. ඒ වගේ මානසිකත්වයේ කිසිම කෙනෙක්ගේ පෙළඹවීමක් නොමැතිව ඒ මට්ටමට හැදෙන්න පුළුවන් කියලා හිතනවාද ඒක? ඒක හිතනවාද දවසකදී ඒක උත්සාහය කියලා? නෑ පින්නතුනේ, සසර හුඟා පුරුදු කරගෙන දෙයක් ඒක. මම කියන උත්සාහ කළේ පින්නතුනේ ඒ වගේ මානසිකත්වයක අපි ඉන්නකොට පින්නතුනේ අපට දුකෙන් නිදහස් වීමේ මාර්ගය මොන ගැහුණුද? ඒ මාර්ගයේදී පින්නතුනේ අපට ඉක්මනටම ඒ ධර්ම කරත් යන්න පුළුවන් ලක්ෂණ මේ තියෙන්නේ. දැන් මේ ළමයි උපතින් මුස්ලිම් වුණාට පින්නතුනේ එතරම් අවසනවන්ත නැහැ. ඒ ළමයි හාමුදුරුවෝ ආශ්‍රය කරනවා. මමත් ඇත්තේ මේ ළමයි ඇසුරු කරනවා. එක දවසක් මම ළමයිත් එක්ක කතා කරනකොට මම අහුව පුතේ ඔයා ඉස්කෝලේ යනකොට අම්මට තාත්තටමත් වඳිනවද කියලා. නෑ සාදු, අපි මුස්ලිම්නේ, අපි අම්මට තාත්තට වඳින්නේ නැහැ කිව්වා. දැන් මුස්ලිම් ආගමේ හැටියට දෙවියන් වහන්සේට කාටවත් වඳින්නේ නැහැ. නමුත් පින්නතුනි මම මොන ගැහුණාම ඒ දෙන්නම, එයාගේ අම්මයි තාත්තයි දෙන්නමත් තවත් ළමයෙක් වෙනවා. ඒ හතර දෙනාම මට වඳිනවා, දනගාලා වඳින්න බඳිනවා. නමුත් ආගමික සංකල්ප හැටියට ඒගොල්ලන්ගේ තියෙනවා කාටවත් වඳින්නේ නැහැ කියලා. හැබැයි දහම ළඟදී යම් යම් විදිහ ආවාසයන් තියෙනවා. ඒ ළමයට බුදු දහමට එන වාසිය තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ළමයාගේ අපලවලට බෝධි පූජා තියන්නේ. ළමයිගේ අපලවලට සුර දානවා බුදු ගුණ කියලා, ජයන් පිළිත කියලා. ඒ නිසා අර යම් යම් හේතු මත තැන් වෙනස් වුණාට පින්නතුනි එයාට ඕනම වෙලාවක දහමට එන්න හැකියාවක් ඇතුව ඒ ළමයි යම් යම් තැන්වල ඉපදෙනවා. මා කියන උත්සාහකලිය පින්නතුනි ලෝභකම අඩුවෙන්න අපේ මනසට කොයිතරම් මේ සුවයක් තියෙනවද කියන්නේ. ඒකෙන් කියන්නේ අපි මේ ඔක්කොම දේවල් දෙන්න කියලා. මා කියන උත්සාහකලිය මේ වගේ මට්ටමක් මත අපේ හිත කොච්චර දියුණු සත්‍යකද තියෙන කියන කාරණේ. අනිත් දේ තමයි පින්නතුනි අපේ හිතට මානසික පීඩාවක් නැති ඊළඟ කාරණය තමයි ද්වේෂය, අමනාපය. අනිත් අයත් එක්ක තියෙන මානසික ගැටුම. යමක් දකිනකොට, අසනකොට වෙනත් දෙයක් ගැන, වෙනත් පුද්ගලයෙක් ගැන නිතරම අපේ හිතේ ගැටුමක් තියෙනවා. මේ ඉන්න විදිය හරි නෑ, වාඩි වෙලා ඉන්න විදිය හරි නෑ, මෙයා කතා කරපු විදිය හරි නෑ, මෙයා හැසිරෙච්ච විදිය හරි නෑ, මෙයා මාත් එක්ක කතා කරපු විදිය හරි නෑ. මෙහෙම කිය කිය නිතරම හිතේ අභ්‍යන්තර ගැටුමක් තියෙනවා. මෙන්න මේ ගැටුම වැඩි නම් වෙනතනිය. එතකොටත් වෙනතනිය අපේ මනසේ සතුට නෑ. එනිසා මෙන්න මේ මානසික අවපාති අඩු කරන්න නම් අපි මොකද කරන්න ඕන? ටිකෙන් ටික පින්නතුනි මෛත්‍රිය දිනු කරන්න ඕන. මෛත්‍රිය වඩන්න ඕන. මේ පින්නතුනි නැතැම් විට පොතපත කියවන අය පසුගිය පින්නතුනි අවුරුදු 40 50 60 30 මනෝවෛද්‍යවරු, මනෝවෛද්‍ය විශේෂඥවරු මානසික පීඩා සඳහා ස්ට්‍රෙස් සඳහා නොයෙකුදී පරීක්ෂණ කළා. නොයෙකුදී අධ්‍යයනය කළා. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ඒගොල්ලන් නොයෙක් විදිහේ යෝජනාවන් කරලා තියෙනවා. නොයෙක් විදිහේ පිළියම් ට්‍රීට්මන්ට් ඒගොල්ලන් විස්තර කරලා දීලා තියෙනවා. ඒ අතරින් පේනතුනි පසුගිය අවුරුදු 40 50 30 මේක දිගටම කියන්නේ ප්‍රධාන කාරණා දෙකක් අනිවාර්යයෙන්ම හැම දිනකම කියලා තියෙනවා. ඒෙන් එකක් තමයි loving kindness, practicing loving kindness, practicing mindfulness. ඕ මෛත්‍රියත් සතියත් මේ කාරණා දෙක දියුණු කරන්න කියලා. ඒ නිසා අපි නොතනේ අපට නිතරම අඩුම ගානේ දවසට විනාඩි 10ක්. 10ක් බැරනම් අඩුම ගානේ විනාඩි 5ක්. සියලු සත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිතෙන් හිතන්න පුළුවන් නම් ඒකටම කාලය වෙන් කරන්න ඕනේ නැහැ. වාහනේ යන ගමන් අපට පුළුවන්, බස් එක යන ගමන් පුළුවන්, ව්‍යායාම කරන්න ඇවිදින ගමන් පුළුවන්, ගෙදර කෑම වෙන ගමන් කරන්න පුළුවන්, රෙදි ටික අයින් කරන ගමන් කරන්න පුළුවන්. මේ කොමන හෝ වැඩ කරන අතරේදී අපිට කරනවා නම් පිනතුණි අපේ මානසික පීඩා ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙලා පිනතුණි නිතරම අපි අනිත් කෙනා කෙරෙහි මෛත්‍රී සාගතව බලන්න පුරු වෙනවා. බුදුහාමුදුරුවෝ දැන් මෙතෙන්දී දේශනා කරනවා පිනතුණි යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කිනාසවාරහන්තෝ තේසං විජිතා ජටා කියලා. යම් කිසි කෙනෙක් රාගයත් ద్వේෂයත් ඒ වගේම අවිද්‍යාවත් දුරු කරයිද, අන්න එවැනි කෙනා මේ ගැටලුව මේ මානසික පීඩාවෙන් යා නිදහස් වෙන්න සූදානම් කෙනෙක් කියලා. පින්තුනේ මේ ලෝභයත් ద్వේෂයත් දුරු කරන එක එච්චරම අමාරු නෑ. ලෝභය ගැන කියන්නේ ලෝභයේ පින්නතුනේ ලෝභය ටිකක් දුරු කරන්න අමාරුයි, හැබැයි ඒකේ ප්‍රතිඵලය භයානකයි. මහා සාවද්දයි ලෝභයේ අල්ප සාවද්දයි, ඒ වගේම දණ්ඩ විරාගයි. ලෝභයෙන් වෙන ප්‍රතිඵලය එච්චරම භයානක නැහැ අකුසලයේ. නමුත් ලෝභය දුරු කරන්න හුඟක් කල් යනවා, අමාරුයි. ද්වේෂය කොහමද? ද්වේෂය මහා සාවද්දයි, කිප්ප විරාගයි. ඉක්මනින් දුරු කරන්න පුළුවන්. ලෝභය දුරු කරන්නට වඩා ඉක්මනින් ද්වේෂය දුරු කරන්න පුළුවන්. හැබැයි ද්වේෂය තිබුණොත් ද්වේෂයේ ප්‍රතිඵලය භයානකයි. ද්වේෂයෙන් නිරයට මැදගෙන යන්න පුළුවන්. අපාගත ස්ථානවලින් දරුණුම විපාක විඳින ස්ථානය තමයි නිරය කියලා කියන්නේ. සතර පයෙන් පල්ලෙහාම ස්ථානේ තමයි මේ ස්ථානයේ නිරය කියලා කියන්නේ. ඒ නිරය විඳින දුක අනිත් තැන් වලට වඩා හුඟක් ප්‍රබලයි. දැන් ප්‍රේත ලෝකයේම සත්‍යම් හුඟක් ඉව දෙන්නේ මොකක්ින්දද? ලෝභය නිසා. දැන් මේ යන බොහෝ දෙනෙක් කියන්නේ ප්‍රේත ලෝකෙට. ලෝභය නිසා. ඇයි කුමක් සඳහා ලෝභ කළද? අනිත්‍යගේ දේ බලන්නද? හොරකම් කළද? නෑ පිනසනි. ලෝභ කළා තියෙන්නේ ඒ තැනැත්තාම හම්බ කරපු ධනයට, දරුවන්ට, පරම්පරාවෙන් ලැබිච්ච ධනයට, මේවටම ලෝභ කළා. ඒ දරුවන්ට සමහර දරුවන්ට නෙවෙයි ලෝභ, දරු මොනුගුරන්ට. ඒවට ලෝභ කළා, ස්ථානවලට, ගෙවල් වලට, ඉඩම් වලට ලෝභ කළා. ඒ තැන් ආශ්‍රිතවම ප්‍රේත ලෝකෙ ඉපදෙනව බොහෝ දෙනා. හැබැයි වෙනතුනි නිරයට යන්නේ බොහෝ දෙනෙක් ද්වේෂයෙන් අකුසල් කළා. ඇතැම් විට දැන් ආනන්තර කර්ම කියලා කියන්නේ මේ වෙනතුන් දන්නවනේ. පංචානන්තර කර්ම ඒ අනන්තර කර්ම කරන අය යන්නේ සම්පූර්ණ නිරයට. අනන්තර කර්ම කරන්නේම පිනතුනි ද්වේෂයෙන්. මේ ලෝභ ද්වේෂ දෙක අතරින් ඊළඟ අකුසලයේ තමයි ප්‍රබලම අකුසලයේ මෝහය නැත්නම් අවිද්‍යාව. අවිද්‍යාව ගැන කියන්නේ කොහොමද? දණ්ඩ විරාගයි මහා සාවද්‍යයි. දණ්ඩ විරාග කියන්නේ දුරු කරන හුඟා කල් යනවා. ඒ වගේම මහා සාවද්‍යයි. ඒකේ ප්‍රතිඵලයක් රිසල්ට් එකක් බොහොම ප්‍රබලයි. අනිත් දේ තමයි පිනතුනි මෝහය අඩු වෙච්ච කෙනාට ලෝභ දේශ දෙක අඩු කරන්න එච්චර මහන්සි වෙනවන්නේ නැහැ. මෝහය නැත්තම් අවිද්‍යාව අඩු වෙච්ච පමණට පිනතුනි ඒ තැනත්තාගේ ලෝභ දේශ දෙකත් අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කලිනුත් පිනතුනි ලෝකයේ අය ලෝභයේ ද්වේෂයේ දෙක හඳුනාගෙන ඒ ලෝභයේ ද්වේෂයේ දෙක හිතට මානසික පීඩාගෙන දෙන කාරණා බව දැනගෙන ඒව දුරු කිරීම සඳහා නොයෙක් විදිය උත්සාහයන් දරුවා. එනිසා තමයි ඒ අය ධානා විඥාසාව ලබා ගැතිහි ප්‍රතිඵලයක් විදියට පංච නීවරණ ගැන ලෝකෙ විස්තර කරන්නේ මේ ලෝකයේදී. ලෝකේ සාමාන්‍ය නීවරණ විස්තර කරනවා. මේ නීවරණ වලදී පින්නතුනි කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ මුල් නීවරණ ටික විතරයි පංච නීවරණ විතරයි විස්තර වෙලා තියෙන්නේ බොහෝ තැන්වල. ලෝකෙ මිනිස්සු පංච නීවරණ විතරයි හඳුනාගෙන තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ පහළුණේ පංච නීවරණ විතරක් විස්තර කරන්නද? නැහැ පින්නතුනි. හොඳින් මතකද? දැන් මේ අපි කියන කාරණා හැම කාරණයක්ම ඉතාම වැදගත් පින්නතුනි. පුලුවන් තරම් උත්සාහයෙන් අහගන්න බලන්න. මේ රටේ අමාරු වෙලා තමයි නේද නිදි මතයි. මට ටිකක් උදේ නිින්ද ගියා. මේ පින්නතුනි අවිද්‍යාව මේ නිවරණ අතරින් ඉතාම ප්‍රබලයි. එතකොට මේ කාරණාවලියේ ලක්ෂණය තමයි පින්නතුනි අපි මුලින් සඳහන් කළා. ලෝභය දුරු කරන්න අමාරුයි. නමුත් ප්‍රතිඵලය එච්චර භයානක නැහැ. ද්වේෂය දුරු කරන්න ලේසි. නමුත් ප්‍රතිඵලය භයානකයි. මෝහය දුරු කරන්න අමාරුයි. ප්‍රතිඵලයත් භයානකයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ලෝකයේ පංච නීවරණ ගැන විතරයි දැනගෙන තිබුණේ. නීවරණ පහයි විස්තර කළ තියෙන මුල් සූත්‍රවල නුඟා. ඇයි ඒකට හේතුව? ඒ කාලේ මිනිස්සු හඳුනාගෙන තිබුණේ නීවරණ පහක් විතරයි. ලෝභය දේශයේ දුරු කරෝතින් ස්වර්ගයට යන්න පුළුවන්. සදාකාලික ස්වර්ගයට බ්‍රහ්ම ලෝකයට විමුක්තියටපත් වෙන්න පුළුවන් කියලා ඒ අය හිතාගෙන හිටියේ. පින්නතුනේ අපේ බුදුහාඳුර පහරුණෙත් මේ නීවරණ ටිකම විස්තර කරන්නද? නෑ පින්නතුනේ. හොඳට මතක තියාගන්න මේක ඉතාම වැදගත් කාරණයක්. බුදුදහමේ තියෙන බුදුදහමේ නීවරණ හයක් ගැන කියලා. අර පංච නීවරණ විතරක් නෙවෙයි තවත් නීවරණ ගැන විස්තර කරන මොකද්ද ඒක? ඒ තමයි අවිද්‍යා නීවරණය. අවිද්‍යා නීවරණය. අර පංච නීවරණට අමතරව කාමච්ඡන්ද ව්‍යාපාදාදී මුල් නීවරණ පහට අමතරව තවත් විශේෂ කාරණයක් විදිහට හයවෙනි නීවරණ හැටියට අවිද්‍යාව කියන නීවරණය විස්තර කරනවා. මෙන්න මේකත් එක්ක නීවරණ ටික තේරුම් ගත්තොත් තමයි පින්නතුනි සැබෑ ලෙසම අපි දක්ෂයන් බවට පත් වෙන්නේ. පින්නතුනි මේ අවිද්‍යාව දුරු වෙන ප්‍රමාණය පින්නතුනි ඔහුගේ ලෝභ දේශ දෙකක් දුරු වෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? සාමාන්‍ය විදිහට බලන කෙන අවිද්‍යාව කියන්නේ මොකද්ද? දැන් මේ පින්නතුනි බාහකල බනහල තියෙනෝනේ. වැරදුනට කමන්නේ පුළුවන් මට මේ කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මොකටද? ඔව් වැරදිව මොකක් පිළිබඳව වැරදිව තීරුම් ගන්න එකද? ඔව් ලෝකේ. ඔව් තවත් විස්තර කරලා කියන්න බලන්න පුළුවන් නෑ. සාමාන්‍යයෙන් පිනතුනේ සාමාන්‍යයෙන් අපි කියන්නේ දුක, දුකට හේතුව, දුක නැති කිරීමේට මාර්ගය දන්නේ නැතිකම කියලානේ. සමහරට අපි කියනවා කර්මය ගැන අවබෝධයක් නැතිකම කියලා අපි කියනවා. ලෝක යථාර්ථයේ පිළිබඳව දන්නේ නැතිකම කියලා අපි කියනවා. මෝඩකම කියලා කියනවා. නොයකිදී වචන අපි කියනවනේ නේ. නමුත් පින්නතුනි සරලව කිව්වොත් අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අපි දැන් රූපයක් දැක්කොත් අපි මේ ඇසට අපි කිමර අර පිටියේ තියෙන පින්තූරය කියලා. ඒ පින්තූරය දැක්කට පස්සේ ඒ පින්තූරය දැකලා මේ පැත්ත බලනකොටත් අපි හිතනවා නම් ඒ පින්තූරේ තාමත් අපේ හිතේ තියෙයි කියලා. අන්න ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ. අපිට යම්කිසි කෙනෙක් බැන්නට පස්සේ බණින් බැන්නට පස්සෙත් අපට හිතෙනවා නම් ඒ බැන්න දේ තියෙනම බැනපු කෙනා ඉන්නවා කියලා. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම මේ දකින රූපය අර ඈත පේන රූපය අපිට හිතෙනවා ගියාට පස්සේ ඒ රූපය අල්ලන්න පුළුවන් කියලා නේ. අර බුදුහාඳුරු ඉන්නව වතුර තියෙනවා ගිනි දැල් තියෙනවා මේක අල්ලන්න පුළුවන් කියලා අපි යනවා නේද? ගිහිල්ලා අල්ලනකොට අපට වතුර අහු වෙනවද? අපිට මොකද අහු වෙන්නේ? අපට බිත්ති අහු වෙන්නේ. දැන් ලස්සන රූපයක් කියනවා අපි කියනවා. අපි මේ රූපය අනේ හොඳ කෙනෙක් හොඳ ලස්සන කෙනෙක් කියලා අල්ලන්නේ කියොත් මොකද අහු වෙන්නේ අපට? ඒ පුද්ගලයාගේ මේ සතර මහා භූත රූපෙන් හැදිච්ච මේ ශරීරය ඇඳුම් අහු වෙන්නේ අපට. නමුත් අපට හිතෙන්නේ මේ දකින දේ අපි අල්ලන දේ දෙකම එකක් කියලා. දකින දේ ඇහැට විතරයි ඒ වර්ණ මාත්‍ය ගෙන දෙන්නේ ඇහැට විතරයි. ශබ්දයෙන් කනට විතරයි ඒ ශබ්දය හඬගෙන දෙන්නේ. ඊටු ටික ඔක්කොම අපි අනිත් එක අපි සම්පූර්ණ කරගන්නවා අපේ හිතෙන්. දැන් පුද්ගලෙ දැක්කහම පුද්ගලයාගේ මූණ විතරනේ අපට පේන්නේ. නමුත් අපි සම්පූර්ණයෙන්ම ත්‍රිමාණව ඔක්කොම වැටි හවම ටික අපි අනිත් එකෙන් දාගන්නවා. නමුත් පින්නතුනි මේ දකින රූපයයි අපි ඒ රූපේම අපි වතුර බේසමක බලමු. වතුර බේසමකට අපි මුහුණ පාලා තියෙනකොට වතුර බේසමකෙන් බේසමකට අපි එබිල බලනකොට අපට අපේ රූපේ පේනවනේ වතුර බේසමේ. ඒ වතුර බේසමේ පේන රූපය අපට පුළුවන් අල්ලන්න. ඒ වතුර බේසමේ පේන රූපේ ගනසුඳක් ඇද්ද? ඒ වතුර බේසමේ පේන රූපේ සද්දයක් තියෙනවද? ඒ වතුර බේසමේ තියෙන රූපේ රසයක් දැනෙනවද? නෑනේ. එහෙනම් ඒ පේන රූපය මොකට විතරද ලක් වෙන්නේ? අහු වෙන්නේ ඇහැට විතරයි. ඒ වතුර බේසමේ තියෙන රූපය පේනතුනි කවදාවත් අපට ගනසුඳ බලන්න බෑ. ගනසුඳ බලනකොට වතුර වල ගඳක් තිබුණත් පාල ගඳක් වතුර ගඳ නම් අපට තේරෙයි දැනේ. නමුත් මේ රූපේ ගනසුඳක් නෑ. ඒ රූපේ රසයක් නෑ. ඒ රූපේ හැබැයි පේනවා. අපට රූපේ නැත්තේ නෑ. ඒ වගේම කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි කණ්ණාඩි රූපයක් බලනකොට අපි යනවනේ කොයිලද කණ්ණාඩි ළඟටනේ. දවසට ඇතැම් වෙලාවට කීපවක් තාක් යනවා. හැබැයි ගියාට පින්නතුනේ ඒ කණ්ණාඩි රූපය අපිට පුළුවන් අල්ලන්න. අපි කවදාවත් යනවාද ඒ රූපය අල්ලන්න? අපි රූපයේ දිහා බලලා කොණ්ඩෙ හැම පූරගත්තා පීරගත්තට පුයර දැම්මට අපි කවදාවත් යනවාද අනේ රූපය හුඟක් ලස්සන ඇල්ලුවමක් හුඟක් ලස්සන සීනදු ඇති කියලා අල්ලන්නද කියලා? අපි කවදාවත් අල්ලන්නේ නැහැ පින්නතුනේ. අපි දන්නවා ඒ පේන ඒ mirror එකේ ඒ කැඩපතේ පේන රූපය ඇහැට විතරක් ලක්වන දෙයක් බව අපි දන්නවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ, ඒ රූපය අපි අයින් වෙනවත් එක්කම පෙර පස නොවි කිසිවක් ඉතුරු නොවි එතනම නිරුද්ධ වෙනවා කියන එකත් අපි දකිනවා. ඒ නිසා පින්නතුනේ ඒ කණ්ණාඩියේ පෙනෙච්ච රූපය දැන් මේ පින්නතුන් හැම දිනෙකම උදේ කණ්ණාඩි ළඟට ගිහිල්ලානේ ආවේ. එනිසා මේ පින්නතුන්ට හිතෙනවද අනේ උදේ ගිහපු කණ්ණාඩියේ තියෙන රූපය ගෙදරය මොනවාක්වත් එකට කළද දන්නේ නැහැ, ගහලද දන්නේත් නැහැ, ඒකේ තිබිච්ච කරාබු දෙක ගලවගෙනද දන්නේත් නැහැ. ඈ අපිට එහෙම හිතෙනවද? පින්නතුනි අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඇයි නොසිතෙන්නේ? අපේ නුවණ නිසා. හැබැයි ඒ කණ්ණාඩිය ළඟටම අපි පූසෙකුත් එක්ක පූසත් තරන් ගියා නම් පූසත් ඒ කණ්ණාඩිය බලලා ආවා නම් පූසරත් යම් සිදක මතකයක් තියෙනවා නම් පූස හිතයි. ඈ ඒකෙත් තව පූසෙක් හිටියා. ඒ පූසර දැන් මොකක් වෙලාද දන්නේ නැහැ. දැන් මම යනකොට ගෙදර මයිති කරගෙන ඉඳින් දන්නේත් නැහැ. දැන් පූසගේ ලෝකේ මහා සටනක් ඒක. නමුත් වෙනදින අපට කිසිම විදිහේ මානසික ගැටලුවක් අපි ඒ බලපු රූපය ගැන අපට නැහැ. අපට ඒ රූපය නිසා අපේ මනසේ දුක් පීඩා නැහැ. අපි ජරා මරණ කරා යන්නේ නැහැ අපි. ඇයි යන්නේ නැත්තේ? ඒ පිළිබඳව අපේ තියෙන ප්‍රඥාව නිසා. ඒකයි ඒ තුනින් අපි ජරා මරණ කරා යන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් වෙනතුනි අපි කණ්ණාඩියෙන් බලපු රූපය නිසා දුක් පීඩා වලට ගිහිලා ජරා මරණයට නොගියට ගෙදරින් එනකොට ආපෝ එනකොට දුව පුතා හෝ මොනුගුරු මිනිබිරියා හෝ ගෙදර හිටිය බලු පැටිය හෝ එයාගෙන් සමුගස්සනම් ඒ දුක් ටිකෙන් අපි නිදහසලා දෙන්නේ. ඒ දුක් ටිකේ මහා බරක් ඔළුවේ තියාගෙන තමයි දැන් ඔබ ඉන්නේ. පින්නතුනි ඒ කණ්ණාඩියේ බලපු රූපයයි අර පෙනිච්ච රූපය අතර වෙනසක් නැහැ. අර බලපු රූපයේදී අපිට ලැබුණේ වර්ණ මාත්‍රය විතරයි, ආලෝකය විතරයි. අනිත් එක ඔක්කොම පිටුරු ටික, ඒ බලපු කෙනා මගේ කෙනා, ඒ බලපු කෙනා මෙහෙම කෙනෙක්, ත්‍රිමාණ කෙනෙක්, එයාගේ මේ වගේ සුවඳක් තියෙනවා, මේ වගේ ගතිගුණ තියෙනවා, ඔක්කොම ටික අනිත් ඉන්ද්‍රියන් වලින් එකට බැඳලා අපි සත්පුද්ගල සංඥාවෙන් අපි අරගෙන තියෙන්නේ. ඒ නිරුද්ධ වෙච්ච ලෝකය, ඒ පෙනෙල එවනෙම ඉතුරු නැතුරම් අර කන්නාඩි ළඟට ගියා වගේම ඒකයි. ඒකෙන් වෙන අරමුණකට හිත යනවත් එක්කම අතන අපේ සිත නැහැ. නමුත් පිනතුනේ අපේ තියෙන අවිද්‍යාව නිසා, අපේ තියෙන මෝහය නිසා නැවත අපි හිතනවා අනාගතයක මතක් කරනකොටම ඒක ආවත් හෝ නාවත් දැනටත් අපේ ලෝකේ නැතුණත් ඒ ටික එහෙම ගෙදර තියෙනවා කියලායි අපිට හිතෙන්නේ. යම්කිසි විදියකින් පින්නතුනේ අපිට හරියට මේක නුවණින් දකින්න පුළුවන් වුණොත් තමයි අපි අවිද්‍යාවෙන් මෝහයෙන් දුර වුණා වෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම දැක්කොත් එහෙනම් ඉතින් දරුවන්ට සැලකෙන එකලුත් නැහැ, කෑම හදන එකලුත් නැහැ, මේ දරුවෝ ඉස්කෝලේ යවන එකලුත් නැහැ, දරුවෝ නාවන එකලුත් නැහැ, ඇඳුම් පැළඳුම් ටික හොදන එකලුත් නැහැ කියලා හිතයිනේ නේ. එහෙම වේද පින්නතුනේ? දැන් අර කණ්ණාඩි ළඟ රූපයේ තියෙනකොට එතනම අයින් වුණා කියලා අපි කණ්ණාඩි ගෙදරින් අයින් කරනවද? කණ්ණාඩි කුඩු කළා දානවද? නෑනේ, අපි කණ්ණාඩිය පිය දානවා, කණ්ණාඩිය ලස්සන කරනවා, තා පුළුවන් ලොකු කණ්ණාඩියක් ගේන්න පුළුවන් නම් ඒකත් ගේනව නේද? ඒ ඔක්කොම කරනෝනි අපි. පින්නද නමුත් අපේ ප්‍රඥාව තියෙනවා කණ්ණාඩියෙන් කෙරෙන්නේ මේකට විතරයි කියලා. ඒ අවබෝධයේ තිබ්බට අපි කණ්ණාඩියත් එකමනාප වෙලා කණ්ණාඩියත් එක ගැටමක් නෑ. ඒ විතරක් නෙමෙයි මේ කණ්ණාඩිය පින්නතුනි නොයේ ධර්මයේ තියෙන නොයේ සංකල්ප විස්තර කරන යොදන්න පුළුවන් උපමාවක් මේක. මේ කණ්ණාඩි ඉතාම වැදගත් උපමාවක්. කණ්ණාඩිය ඉස්සරහට ගියහම පේනවා පින්නතුනි රූපය පේනකොට. ඒ කණ්ණාඩියේ පේන රූපේ අඩුපාඩුවක් තියෙනවා නම් අපි කණ්ණාඩිය සුද කරනවද? කණ්ණාඩිය අඩුවක් තියෙනවා නම්, කණ්ණාඩිය නිසා දුක් පීඩා ටිකක් එනවා නම් අපි මොකද පින්නතුනි කරන දේ? අපි කරන්නේ මේ පැත රූපේ වෙනස් කරගන්නවා නේ. කණ්ණාඩි රූපේ තියෙන මූණ ලස්සන නෑ කියලා අපි මෙහෙ විරිත ගන්නවද? විරිත ගත්තොත් මොකද වෙන්නේ? මූණ ඇඹුල් කරගත්තොත් මොකද වෙන්නේ? කණ්ණාඩි රූපේ තමයි මූණ ඇඹුල් වෙන්නේ. කණ්ණාඩි රූපේ ලස්සන වෙන්න නම් පින්නතුනි මේ පැත ලස්සන වෙන්න ඕන. අන්න ඒ වගේ පින්නතුනි අපට බාහිරින් පේන දේවල් අපිත් එක අමනාපයි කියලා හිතනවා නම්, හොඳ නෑ කියලා හිතනවා නම් කොහෙද හොඳ නැත්තේ? මේ පැත්ත තමයි හොඳ නැත්තේ. මේ පැත්තෙන් තමන් බලන විදිය වෙනස් වෙච්ච ගමම පින්නතුනි බාහිර වෙනස් කරන්න දෙයක් නැහැ. බාහිර යම් කිසි කෙනෙක් අල්ලපු ගෙදර දුවේ පුතේ ගැන අමනාපයක් නම්, ඒ දරුවාට අපේ බලන දැක්ම වෙනස් කරගත්තොතින්, මෛත්‍රී වැඩුවොතින්, ඒ දරුවා දකිනකොට අපේ දරුවා දකිනකොට එකම මානසිකත්වයෙන් අපට බලන්න පුළුවන්. බාහිර මොකුත් වෙනස් කළ නැහැ, මේ පැත්තේ බලන විදිය වෙනස් කළා තියෙනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ ගෙදර ඉස්සරහින් නිතර සිඟාහනවා නම්, කරදර කරමින් යනවා නම්, ඒ කෙනා කෙරේ තමන්ගේ අම්මා තාත්තා දෙස බලන්න පුළුවන් මානසිකත්වයක් පුරුණුවමින් අර දැනට ඒ ගැන තියෙන අමනාපය ඇති වෙනවද අපට? අපට ඇති වෙන්නේ නැහැ. වෙනදට මොකක් හරි උදව්වක් කරන්න බලන්න යාට. ඒ අය මේ ආත්මේ අපේ අම්මා තාත්තා නොවනට ඇතැමිට මීට කලින් ආත්ම භාවයක ඇත්තටම පිනතුනේ අපේ අම්මා හෝ තාත්තා වෙච්ච කෙනෙක්ගේ. එහෙම නැති කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපි මේ සසරෙන ගමනේදී අපි එහෙම ජීවිත ගත කරපු අය අපි. එතකොට මෙන්න මේ අවබෝධයෙන් පින්නතුනි ඒ දෙස අපට බලන්න පුළුවන් නම් බාහිර නෙවෙයි වෙනස් වෙන්න ඕන. මේ අභ්‍යන්තරයේ Taman දකින විදිය වෙනස් වෙනකොටම පින්නතුනි බාහිර ලෝකයම අපට දුක් පීඩා වලින් නිදහස් වෙන විදිය මානසිකත්වයකින් බලන්න අපි කුරුකුරු වෙනවා. අපේ ශක්තිය තියෙනවා. මෙන්න මේ ශක්තිය දිනු කරගන්න තමයි පින්නතුනි ප්‍රධාන වශයෙන් සම්මා දිට්ඨිය කියන කාරණේ වුණ වෙන්නේ. මෙන්න මේ දැක්ම ඇතුව තමයි මේ ධර්ම මාර්ගය අපි යන්නේ. සාමාන්‍යයෙන් අපි කෙලෙස් වලින් නිදහස් වෙන කියලා කරන්නේ මොනවද? සාමාන්‍යයෙන් කරන්නේ බඩු මුට්ටු ටිකක් දන් දෙනවා. ඒක හොඳයි. මුලින්ම අපි ඒක කරන්න ඕන. දානයක් අත් දෙන්න බැරි කෙනෙකුට සීල භාවන දෙක කොහොමද කරන්න බෑ. හොඳ දෑතින් පිරිසුදු දෑතින් පරිත්‍යාග කරන සෝදානක් කරන තමයි පින්නතුනි ඊළඟ පින්කම් වලට යන්නේ. යමක් පරිත්‍යාග කරනකොට පුළුවන් හොඳම දේ දෙන්න. කෑම බීමක් නම් හොඳම විදියට හදලා දෙන අලුත්ම නැවුම් පිට දෙන්න. කෙනෙකුට පරිත්‍යාගය කරත් හොඳ ලස්සන බෑග් එකක් ඊටන් දාලා දෙන්න. හොඳ ලියුම් කවරකුණක් දෙයක් දාලා දෙන්න ඕන නම් දාලා දෙන්න යාගේ සතුට වෙන විදියට. හැම දෙයකින්ම ඉතාම පිරිසිදු නිර්වෘල් මනසකින් තමන් කරන දේවල් කරන්න උත්සාහ කරන්න. ඒත් එක්කම ලස්සන වෙන තමන්ගේ මේ පැත්ත අභ්‍යන්තරය. අර කන්නාඩි රූපේ ලස්සන වෙන්න නම් නිතරම මේ පැත්ත ලස්සන කරගන්න. මේ පැත්ත ලස්සන වෙන්න තමන් ඉස්සරහා ලස්සනයි. තමන්ගේ මේ දැක්ම අවිද්‍යාව නැමැති අඳුරු කටලවලින් නිදහස් වෙලා විද්‍යාව සම්මා දිට්ඨිය ප්‍රඥාව නැමැති ප්‍රභාස්වරයෙන් තමන්ගේ අභ්‍යන්තරය ආලෝකවත් වෙනකොට බාහිර තමන්ට පේන අසන දේවල් තමන්ට විනිවිද දකින නුවණක් ඇති වෙනවා. තමන්ට බාහිරින් එන දුක් පීඩා ටික එන්න එන්නම අඩු වෙනවා. පින්නතුනි බාහිර පිටස්තරයට පුළුවන් කමක් නැහැ අපිට දුක් පීඩා දෙන්න. ඇසෙන් රූපයක් දකිනකොට පින්නතුනි ඇසෙන් කරන්නේ වර්ණ මාත්‍රය විතරයි ගෙනත් දෙන්නේ. ගෙන දැච්ච ගමන් මේ පැත්තෙන් අනිත් පැත්තෙන් කියනවා ආ මේ දකින් රූපයක් අහවලා මෙහෙම කියලා ඉතුරු ටික ගැට ගන්න මේ පැත්තෙන්. කනට ශබ්දයක් අහනකොට ශබ්දයේ දුක් පීඩා ගෙන දෙන්න බෑ. ඊට පස්සේ ඒ සම්පතේ හා මේ සම්පතයක් අහවල් කෙනාගේ මේ බැනපු කෙනාගේ හා මට මේ උදව්ව කරපු කෙනාගේ මට සලකපු කෙනාගේ මට විභාගෙට උදව් කරපු කෙනාගේ කියලා මේ පැත්තෙන් මේ පොහොර ටික දානකොට තමයි දුක හෝ සැපට ගෙන්නේ. දැන් අපි මේක පුද්ගලෙක් මෙතන ඉන්නවා. එයා මෙතෙන්ට එනවා. එයා කතාවක් කරනවා. ඒ කතාවක් කරන කෙනා අපට හුවා ජීවිත උදව් කරපු කෙනෙක්. ඇතැම් විට අපි කියමු අපට පාස් වෙන්න තියෙන ඉහළම විභාගෙ පාස් වෙන්න ඍජුවම උදව් කරපු කෙනා කියලා කියමු. ඒ කෙනා ඒ කතාව ගන්නකොට අපි ලොකු ප්‍රසාදයකින් එයා ගැන හංගෙන්නේ. හැබැයි ඒ කතාව පවත්වන කෙනාමයි වෙනත් කෙනෙක්ගේ මෙතන ඉන්න වෙනත් කෙනෙකුගේ ගෙදරට ලොකු හානියක් කරපු කෙනෙක්. එතකොට මේ හානිය කරපු කෙනාට අර හැඟීමම එනවද? පුද්ගලයා සමානයි, කතාවක් සමානයි. එකම ස්පීච් එක කරන්නේ. එක්කෙනෙක් උගා සතුටින් ආමට උදව් කරපු කෙනා තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා හැම වචනයක්ම ආහෙමයි කිය ගහන් ඉන්නවා. අනිත් කෙනා නෑ ඕම කිව්වට ඉතින් මට හැමයි කරේ කිය. අනිත් පැත්තෙන් ගැටි අපි අහනවා. පින්නතුනි හන් දුක හෝ සැප ඇවිල්ලා තියෙන බාහිරින්ද? බාහිරින් නම් දුක සැප එන්නේ දෙන්නාට මේක විද්‍යාකල්පයක් වොනෙන්න. නමුත් අපේ බාහිරින් වර්ණ රූපේ දෙනවා මේ පැත්තෙන් හඬ දෙනවා. ඉතුරු ටික මේ පැත්තෙන් ගැට ගහ ගන්නවා. අතීත අධ්‍යක්ෂින් මේක. ඒ අතීත අධ්‍යක්ෂින් මේක ගැට ගහගන්නේ ඇයි අපි? අපේ ළඟ තියෙන අවිද්‍යාවෙන් හින්දා. අර කලින් වරද කරපු කෙනා මේ ඉන්නේ කියලා ඒ දෙකම නිත්‍ය සංකල්පෙන් ඈඳගෙන තමයි මේ දේ අපි බලන්නේ. එතකොට හරියට ප්‍රඥාව පහළ වෙච්ච කෙනෙක් නම් ඇතැමිට බැනපු කෙනා වෙන්න පුළුවන්. බැනමට ලක් වෙච්ච කෙනා වෙන්න පුළුවන්. එයා රහතන් වහන්සේ කෙනෙක් නම් එයාට අර අමනාපය එනවද? එයාට අමනාපෙන් හිතේ ගැටුමක් නැහැ. ඒ වගේම අර හොඳ කියපු හොඳ කරපු කෙනාගේ හිතේ තියෙන මානසික ඇලීමවත් එයාට නැහැ. මොකද එයා දන්නවා අර එදා උදව්ව හෝ අපකාරය හෝ කරපු වෙලාවේ ඒක එතනම නිරුද්ධ වුණා. දැන් අලුත්ම කෙනෙක් දෙස බලන විදිහට තමයි දැන් මේ කෙනා දෙස බලන්නේ. ඔහුට ඇලීමවත් ගැටීමවත් දෙකම නැහැ. එතකොට අවිද්‍යාවෙන් ඉන්න කෙනා එක කෙනෙක් අමනාපෙන් ඉන්න කෙනා කියන්න පුළුවන්. අනිත් කෙනා බොහොම ඇලීමෙන් ඉන්න කෙනා වෙන්න පුළුවන්. අපට හිතෙන්නේ අර ගැටුමෙන් ඉන්න කෙනා දුක් විඳිනවා, ඇලීමෙන් ඉන්න කෙනා සතුටෙන් ඉන්නේ කියලානේ. ඇත්තටම සතුටෙන් දෙයයි ඉන්නේ. එයත් පින්නොතුනි දුකෙන්මයි ඉන්නේ. හරියට මේක බුදුදහම උදාහරණයක් කියනවා. යම් කිසි කෙනෙක් අවිද්‍යාව සහගත මනසින් නම් ඉන්නේ, එයා හරියට එයාට වදකේ උදෑසන වෙලේ ඇවිල්ලා උල් 100කින් අනිනවා මෙයාට. දවලොත් උල් 100කින් අනිනවා. හවසත් ඒ වගේම උල් දැටි තියුණු උල් 100කින් අනිනවා ඇඟට යයි. දවසට කීයද? උදේට 100යි, දවල්ට 100යි, හවසට 100යි. ඕ ඒ මේ ගාන 300 වුණත් පින්නතුනි 300 නෙවෙයි පින්නතුනි 100,000 වරකින් අපි දිනපතාම උල් පහරවලට ලක් වෙනවා. අපි අවිද්‍යාවෙන් නම් ඉන්නේ. අපි බොහොම ලස්සන ඇඳුම් ඇඳගෙන හොඳ ලස්සන වාහනයක වෙන පුළුවන් යන්නේ. හැබැයි පින්නතුනි අවිද්‍යාව සහගතව නම් මේ රූප ශබ්ද ආදී අපේ ඉන්ද්‍රිය තුලින් අපේ ආධ්‍යාත්මික ලෝකෙට එන්නේ අපි නිත්‍ය සංකල්පයෙන් ගන්නව නම් ඒ අතීතෙට ගිහිලා අතීතය තුල ජීවත් වෙනව නම් අපට නියම මානසික සුවේ නැහැ. අපේ හිතේ වලට ලස්සන නැහැ. අපේ හිතේ දුක් පීඩා ජරා මරණ කරා අපි ළඟා වෙමින් ඉන්නේ. එනිසා පින්නතුනි බුදුහාමුදුරුවෝ ජටාසූත්‍රයේ විස්තර කරනවා යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා. යම් කිසි කෙනෙක්ගේ රාගයත් ද්වේෂයත් දුර වෙනවද? ඒ විතරක් නෙවෙයි, අවිද්‍යාව දුර වෙනට ඕන. මොකද පින්නතුනේ, රාග ද්වේෂ දෙක, ලෝභ ද්වේෂ දෙක දුරු කරගෙන ඉන්න එක හරියට රබර් බෝලයක් වතුර යට සඳ කරගෙන ඉන්නවා වගේ. අතගත්තු ගම ආයන විදිහට. රබර් බෝලයක් වතුර යට යට තරම් ඉන්නවා වගේ තමයි. කොහොමද? ලෝභය ද්වේෂය දෙක දුරු කරන් ඉඳීම. හැබැයි අවිද්‍යාව දුරු කිරීම කොහොමද? අවිද්‍යාව දුරු කරන එක පිණිස ගලක් වතුරට දැම්මා වගේ යටම යනවා. ආයතගතය කියලා උඩට එන්නේ. ඒ නිසා තමයි පින්නතුනි අවිද්‍යාව ගැන අනවබෝධයෙන් ඇතැම් විට ලෝභ දේශ දුරු කළා ඥාන ලබාගත් අය. ආසික් කුල යන විදිහට අවිඥා දිනු කරපු සමහර අය. ඇතැම් විට මහා කල්ප 84000ක් ආයුෂ තියෙන ඇතැම් විට බ්‍රහ්ම ලෝක ඉපදිච්ච අය. අරෝපාජර් බ්‍රහ්ම ලෝකෙන් ඉහළම බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 84000ක් ආයුෂ තියෙනවා. බුදුරජාණන් වහන්සේලා දිගටම පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ 2000කටත් වඩා කාලයක් පහළ වුණේ කාලේ. ඒ තරම් අතිශය දීර්ඝ කාලයක්. එහෙම දීර්ඝ කාලයක බ්‍රහ්ම ලෝකෙ ඉපදිලෙන කෙනා පිනතුනේ එතන ඒ කුසල කර්ම ශක්තිය රෙච්ච ගාමම අර බෝල යට කරගෙන ඉඳලා අතහැරියා වගේ ආයි උඩට එනවා යා. එතකොට බුදුදහමෙන් කියන්නේ ලෝභ දේශ දෙක සාමාන්‍යයෙන් දන් දීලා අනිත්ට උදව්පකාර කළා, මෛත්‍රී වඩලා, සතර ගැන හිතලා ටිකෙන් ටික ලෝභ දේශ දෙක අඩු කරගන්න. හැබැයි ස්ථිර විසඳුමක් සඳහා අවිද්‍යාව දුරු කරන මාවතේ ඉඳගෙන අවිද්‍යාව දුරු කරන්න උත්සාහ ගන්න කියලා. මෙන්න මේ දෙසට හිත යොමු කරොත් තමයි පිනතුනි නියම ලෙස අපි ගැටළු වලින් නිදහස් වුණා වෙන්නේ. මේ සූත්‍රය ඉතාම වැදගත් කාරණයක් සඳහන් කරනවා. යත්ත නාමංච රූපංච අසේ සංඋපරුජ්ජති ආදි වශයෙන් ගාතාවක් තියෙනවා. යම්කිසි කෙනෙක් නාම රූප දෙක පිළිබඳව තියෙන ඇල්ම සම්පූර්ණ දුරු වෙනවා නම් අන්න ඒ තැනැත්තාත් මේ ගැටළු වලින් නිදහස් වුණා කියලා. නාම රූප කියන දෙක පිනතුනේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී අපි දැනගන්න ඕන කාරණා දෙකක්. නාම රූප, මයින්ඩ් ඇන් මැටර්, සිත සහ කය කියන මේ දෙක. නාම රූප කියන මෙන්න මේ වචන දෙකෙන් මේ සත්‍යය විස්තර කළ තියෙන බුදුදහමේ. ඒ වගේම විඥානපත්‍ය නාම රූපං කියලා විස්තර කළ තියෙනවා. විඥානපත්‍ය නාම රූපං කියලා කියන්නේ පටිච්චසමුප්පාදේ විස්තර කරලා දක්වන ඒ විදිහට. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය නාම රූපං කියලා. ඒ විදිහට දිගට විස්තර වෙනවා. නමුත් මෙතන මේ සූත්‍රයේදී පින්නොතුනේ මේ විඥාන කියන පදේ දාලා නැහැ. ඇයි එකට හේතුව ඒ විඥානය කියන කොටසත් නාමය කියන යටතට ඇතුළත් වෙලා තියෙනවා. එතකොට අපි මුලින් තේරුම් ගන්න උත්සාහ කරමු අර පටිච්චසමුප්පාදේන විඥානපත්‍ය නාම රූපං කියලා කියන්නේ මොකද්ද කියලා. විඥානපත්‍ය නාම රූපං කියලා කියන්නේ පින්තුනේ අපේ මව කුසට බැස ගන්නකොට මව කුසේ ඊටාම කුඩා කලලයක අපි පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳ ගත්තේ ප්‍රතිසන්දි විඥානයේ විදියට. ප්‍රතිසන්දි විඥාණයට මුලින්ම මව කුසට බැස ගන්න සිත. ඒ මව කුසට සිත බැස ගන්නකොට පින්තුනි ඒ සිතෙන් අපේ කර්මාන රූපව රැගෙන ආදාය ආදියක් තියෙනවා. අපි අතීතයේ කරපු කර්ම ශක්තියෙන් ඒ වගේම අපේ ළඟ තියෙන අවිද්‍යාව මෙන්න මේ කරුණ ටිකක් සහිතව තමයි ඒ විඥානය මව කුසට බැසගත්තේ. ඒ මව කුසට විඥානය බැස ගන්නකොට පින්තුනේ ඊටාම සියුම් ඇතැමිට මුලදී හැටවත් නොපෙනෙන අවස්ථාවේ තියෙන ඒ භෞතික ස්වභාවයක් මත පිළිසිඳ ගන්න ඒ විඥානයේ තීරණය වෙලා තියෙනවා. ඒ පිළිසිඳ ගන්න කෙනා ඥාන දරුවෙද්ද, පිරිමි දරුවෙද්ද, එයාගේ වර්ණය, රෝගී තත්ත්වයන්, එයා යන ගමන් මගේ 50%කටත් වැඩි ප්‍රමාණයක් පින්තුනේ ඒ විඥානය තුළ සයිටෝහන වෙලා තියෙනවා. ඒ විඥානයේ තුල ලිය වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි පින්නතුනි මවකින් ලැබෙන ආහාර ටික වර්ධනය වෙන්නේ, ආහාරයෙන් ශරීරේ වැඩෙන්නේ අර විඥාණයට අනුවමයි. ඔය කර්මයෙන් ගෙන ආපු විඥාණයට අනුව පින්නතුනි ඒ ගෙදර අපි කියමු එදාම ඒ ගෙදර හිටිය බල්ලෙගේ කුසෙත් ඒ වගේම තවත් විඥානයක් පැසගත්ත කියලා. එතකොට අපි කියමු ඒ ගෙදර ඉන්නේ ඒ සත අනුභව කරේ ඇතැම්මිට ගෙදර වෙන කෑම ටිකමයි. එකම වළඳේ කෑම ටික තමයි කවුරුත් කෑවේ. අම්මා තාහරට ගත්තේ ඒ කෑම ටිකමයි, අර ගෙදර ඉන්න සතත් ඒ කෑම ටිකමයි කෑවේ. නමුත් අම්මගේ කුසේ මේ බිහි වෙච්ච මේ පිළිසඳ ගත විඥානයේ වර්ධනය වෙනකොට අත් දෙකයි පා දෙකයි යොමම මේ විදියට වර්ධනය වෙනවා. අර ආහාර ටිකම අනුභවයේ පෙරෙක්වව අර සතාගේ අර බල්ලගේ කුසේ ඉන්න ඒ පිළිසඳ ගත විඥානයේ වර්ධනය වන්නේ අර විදියටමද? කෑම ටික සමාන වුණාට පින්නතනේ ඒ විඥානයේ තියෙන වෙනස්කම් නිසා එයා වර්ධනය වෙන වෙනස් විදියකට. දැන් පොළවේ බලන්න, එක ළඟම පොළවේ එක තැනක අපි කියමු යම් කිසි විදියක අපට කන්න බැරි ආහාරයක් වගා කරා කියලා. එතනම අපි කියමු ආසන්නේ මී අඹ ගහක් වගා කරා කියලා. පොළව එක සමානයි නේද? පොළව දෙකේම එක සමානයි. විද සූර්යාලෝකය වතුර ඔක්කොම පරිසර සාධක ඔක්කොම සමානයි. නමුත් මේ බීජයට අනුව මේ ඵලයන් ගස් දෙක වෙනස් වෙනවා. ඒ වගේ ඵලයන් වල රසයේ ගුණය වෙනස් වෙනවා. ඒ වගේම තමයි අර මෞකුස්සට බැසගත් විඥානය අනුව ඇතැම්මිට මේ මෞකුස්සෙම වෙන්න පුළුවන් නෙවුළු දරුවෝ දෙන්නෙක් වෙන්න පුළුවන්. ඇතැම්මිට ගැහණු පිරිමාසෙන් ඒ දරුවෝ දෙන්න වෙනස් වෙන්න පුළුවන්. කුසලතා වෙනස් වෙලා සුවිශාල වෙනස් වීමක් කියලා බාහිර ලෝකයට ආවට පස්සේ තියෙනවා. එතකොට අන්න ඒ විඥානය තුලින් නාම රූප දෙක හඩ ගන්නවා. ඒ විඥානයේ මුලින් විඥානය පිළිසඳ ගත්තා. නාමය කියන්නේ ඊට අමතරව චේතනා ටික පහළ වෙනවා. සංඥා සංඛාර, වේදනා සංඥා සංඛාර කියන කොටස් ටික, ඒ වගේම රූප කියන කොටසෙන් රූපය භෞතික රූපය ඊට අනුව ක්‍රමයෙන් වර්ධනය වෙනවා. එතකොට අපේ මේ ශරීරයේ එහෙම වර්ධනය නාපු ශරීරයක් තමයි පින්නතුනේ අපිට මේ දැන් තියෙන්නේ. එතකොට මේ ශරීරය තමයි සම්පූර්ණ නාම රූප කියලා කියන්නේ. නාමය කියන්නේ හිත, mental formations ටික, mind එක. රූප කියන්නේ මේ භෞතික ශරීරය. හැබැයි පින්නතුනේ මේ දෙක වෙන් කරන්නේ බැරි විදියට එකට සම්බන්ධ වෙලා තියෙනවා. අපි ජීවත් වෙන තාක් කල් මේ ශරීරයේ ක්‍රියාත්මක වන්නේ මනසට අනුරූපව මනසයි ශරීරයයි අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා තමයි මේ ගනුදෙනු යන්නේ. එතකොට නාම රූප දෙක නිරුද්ධ කරනවායි කියලා කියන්නේ දැන් මේ ජටා සූත්‍රණෙන් අපිට කියන්නේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් නාම රූප දෙකෙහි තියෙන ඇලුම ඒ නාම රූප දෙකට බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරගන්න, අන්න ඒ කෙනා තමයි නියම විදියට මානසික ගැටලුවෙන් රහන් වලින් නිදහස් වෙන්නේ කියලා කියනවා. දැන් අපි පින්නතුනේ ශරීරයයි හිතයි දෙකම එකක්, ඒ දෙකම මගේ, ඒ දෙකම මම කැමති විදියට යන්න ඕන කියන පදනමෙන් තමයි දැන් අපි ඉන්නේ. ඇසට රූපයක් දකිනකොටම ඒ දකින රූපයේ බාහිරයි තියෙන්නේ, ඒ දකින රූපය දැක්කට පස්සේ ඉතුරු වෙනවා ආදී වශයෙන් අපි ඒ රූපය ගැන යම් කිසි විදියක හැඟීමකින් දැන් මේ ඉන්නේ. එතකොට මෙතන නාම රූප දෙක දුරු වෙන විදියට මනස රඳව ගන්න කියලා කියන්නේ ශරීරේ නැති කිරීමවත් හිත නැති කිරීමවත් නෙවෙයි. යම් කිසි කෙනෙක් හිතනවා නම් නාම රූප දෙක දුරු කරන්න කියලා බුදුහාඳුරෝ කිව්වේ මේ රූපයත් කඩලෙ මෙඳලා දාන්න හිතත් නැති කරන්න කියලා, එහෙනම් රහත් වෙනකොටම මරණයටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මරණයටපත් වෙන කියලා අනිවාර්යෙන් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ දෙකම ආසන්නෙ මෙතනදී. නමුත් ඒ දෙකම වෙන්නේ නැහැ. රහත් වෙච්ච කෙනා ශරීරය අයින් කළා එහෙම ඉන්නෙත් නැහැ. මරණයටපත් වෙච්ච කෙනාගේ කෙලෙස් දුරු වෙන්නෙත් නැහැ. එයත් නැවත කර්මානුකූලව නැවත තැනක පිරිසිදු ගන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට කුමක්ද කියලා කියන්නේ මේ නාම රූප දෙකට බැස ගන්න ගතිය අඩු කරන්න කියලා, නැති කරන්න කියලා. අපි ඇසට රූපයක් දැක්කට පස්සේ ඒ රූපය ඔස්සේම අපි දුවනවා නම් පින්නතුනේ අපේ රූපය තුල අවිද්‍යාවෙන් ඉන්නේ. ඒ වගේම අපි ඒ දෙස මනසට අරගෙන මනසින් නැවත දිගින් දිගට මේක තියෙනවායි කියලා මනසට අරගෙන නම් අපි ඉන්නේ එක්ක අපි නාමයන් තියෙන්නේ. බාහිර රූපයක් දැකිනකොට මේ රූපය මගේ, මේ රූපය හවලාගේ මගේ කියලා හිතාගෙන ඒක තුල හැල්මැති කරගෙන ඒකට බැසගත්තොත් එයා රූපය පැත්තේ රූපයට බැසගෙන ඉන්නේ. ඒ දැකපු අහපු දේවල් මගේ තුල මේ අභ්‍යන්තරේ මගේ ලෝකෙ මිශ්‍රම තියෙනවා කියලා හිතාගෙන හිටියොත් එයා තවත් අන්තෙක ඉන්නේ. එයා නාමය නැත්තම් මානසික පැත්තිය හිර වෙලා ඉන්නේ. මෙන්න මේ දෙකෙන්ම නිදහස් වෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒක පින්නතුනි මුල් පියවර හැටියට මේ වගේ ධර්ම දේශනාවලින් අපි අසා දැනගන්නට ඕන. ඒ අසා දැනගත්තු දේ අපි අසා දැනගත්තට විතරක් අපට අවබෝධයට එන්නේ නැහැ. ඒක අපේ ජීවිත අධ්‍යයනයේ මම ඔබටපත් වෙන නම් ඒ සඳහා මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මොකක්ද ඒ මාර්ගය? ඒ තමයි පළවෙනි ගාථාවෙන් කියන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං සඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛෝ සෝයිමන් විජඨේ ජඨං. සීලයේ පිහිටියා වූ නුවණැති පුද්ගලයා තමන්ගේ හිතේ තියෙන කෙලෙස් දුරුකර ගැනීම සඳහා වූ උත්සාහයෙන් යුතුව චිත්තං පඤ්ඤංච භාවයං තමන්ගේ හිතත් ප්‍රඥාවන් දෙක දියුණු කරනවා. එතකොට මේ අහපු දේ තමන්ගේ ජීවිත අත්දැකීමක් වඩපත් වෙලා ටිකෙන් ටික කෙලස් වලින් අඩු වෙන නම් තමන් කරන්න ඕන මුල්ම දේ තමයි මොකද්ද? ප්‍රඥාව තියෙනට ඕන මේ ධර්මය අහලා නුවණ හොඳට තියෙනට ඕන තමන් කොතනද යන්නේ කියලා. හරියට තමන් කලින් නොගියපු තැනකට යන්න කලින් හොඳට ඇඩ්‍රස් එක බලගන්නවා, අහගන්නවා. ඇඩ්‍රස් එක වැරදුනොත් ඉතින් ගමන වැරදි. ඒ නිසා මුල්ම කාරණය තමයි කොහොමද ගමන් මඟ කියන එක තමන් කලින්ම දැනගන්නට ඕනේ. උත්සාහය විතරක් තිබුණට බෑ. දැන් අපි ලොස් ඇන්ජලිස් පැත්තට යන්න කියලා හිතාගෙන වෙන පැත්තකට වේගෙන් දිව්වොත් මොකද වෙන්නේ? වේගෙන් දිව්වා කියලා හරියන්නේ නැහැ, වෙන පැත්තකට ගියාදනේ. නියම දිශාව ඉලක්ක කරගෙන ඊට අදාළ පැත්තට අපි යන්න ඕනේ. එතකොට හිමෙන් ගියත් අවදාරි යන්න පුළුවන්. ඒ වගේම වීරියක් කියනට යන වේගයේ ටිකෙන් ටික වැඩි කරගන්නටත් ඕන. එතකොට පළවෙනි දේ තමයි නිපකෝ බික්කෝ කියලා කියනවා. නිපක කියන්නේ දක්ෂතාවය කියන එක, නුවණැති කියන එක, ඉන්ටෙලිජන්ට් එක, ඉන්ටෙලිජන්ස් කියන එක. එතකොට එක පැත්තකින් මොකද නුවණ කියලා කියන්නේ? මෙන්න මේ ධර්ම මාර්ගයේ පිළිබඳව නුවණ. වෙන ලෝකෙ ඔක්කොම දැනගන්න ඕනේ අපට. ඔක්කොම දැනගෙන නිවන් දැකන්න බෑ කවදාවත්. අපිට ඔක්කොම දැනගන්න ඕන කාලයක් ඉවරයි අපේ ජීවිතේ. නමුත් මේ නිවන් මාර්ග පිළිබඳව අදාළ කරුණු ටික ඉතාම පැහැදිලිව අපි දැනගන්නට ඕන. එහෙම ලැබුව කෙනා බාහිර විශ්ය ගැන එච්චර දැනුමක් නොතිබ්බත් කමන්නේ. එයා කෙලෙස් අඩු වෙනවත් එක මනිත්‍ය ඔක්කොම දැනගන්නවා එයා. දැන් සමහර රහතන් වහන්සේලා සමහර කටපාඩම් කරලා තියෙන රහතන් වහන්සේලාට පස්සේ ඉබේම කටපාඩම් වෙනවා. භාෂා ගානක් ඉගෙන ගන්න එකට. දැන් මිහිඳු හාමුදුරුව බලන්න. මිහිඳු හාමුදුරුව රහත් වෙලා ලංකාවට එන කලේ මුළු ත්‍රිපිටකයම අධ්‍යයනය කළා කියලා. ත්‍රිපිටක අටුවා ටික ඔක්කොම විතරක් නෙවෙයි ලංකාවේ භාෂා අධ්‍යයනය කළා. එන කලින් මේ රහතන් වහන්සේ කෙනෙක්. ලෝකෙට සේවය කරන්න යද්දී තමන්ගේ ආත්ම දෘෂ්ටි වැඩි කරන්න නෙවෙයි. ලෝකෙට පිහිට වෙන්න. මානව සම්මතියට පිහිට වෙන්න. රහතන් වහන්සේලා රහත් වුණාට පස්සේ උන් වහන්සේලා යම් විදිය කාර්යභාරයක් කළා තියෙනවා. හැබැයි රහතන් වහන්සේ කියලා කියන්නේ කතකීච්ච කියලා කියනවා. ඕහිත බාරෝ අනුත්පත සදත්තෝ පරික්කින බව සංයෝජනෝ කල කිස ඇති බහාතබපු කෙලෙස් ඇති සසර ගමන නිවන්පත් කරපු කෙනෙක් ආයි කරන්න මුකුත් නෑ රහතන් වහන්සේට. එහෙම වුණත් රහතන් වහන්සේ ලෝකයේ වෙනුවෙන් කෙලෙස් අඩු කරන දෙයක් නෑ. නමුත් ලෝකෙට යහපත සඳහා රහතන් වහන්සේට සමහර රහතන් වහන්සේලා ඉරිදි බල නැතුව රහත් වෙච්ච සමහර රහතන් වහන්සේලා ඉරිදි බල ලැබුවට පස්සේ අවිඥා ලබල තියෙනවා. ඇයි ලබල තියෙන අසින් කියලා අනිතර පෙන්නන්නේද? එහෙම ලාමකාසා නැහැ පිනතර රහතන් වහන්සේට. එහෙම ලබාගන්නේ ඒ ශක්තියෙන් ටික ඒ ආධ්‍යාත්මික ශක්තිය උපයෝගී කරගෙන ලෝකෙ වැඩිපුර පිරිසකට මේ ධර්මයෙන් උපකාරයක් කරන්න පුළුවන් නම් එවැනි අවස්ථාවල රහතන් වහන්සේලා ක්‍රියා කළ තියෙනවා. ඒක ලෝභ සාගත කරපු දෙයක් නෙවෙයි. ඒක ආත්ම දෘෂ්ටියෙන් කරපු දෙයක් නෙවෙයි. ඒක සක්කාය දිට්ඨිය සහිතව කරන දෙයක් නෙවෙයි. ඒක නිස්සරණාධ්‍යාසයෙන් ආත්ම දෘෂ්ටිය දුරු කරපු කෙහෙල කෙලස් ප්‍රහිණ කරපු නික්ලේශී උතුමෙක් හැටියට කරන දෙයක්. පින්නතුනි අපි මේ සඳහන් කරමින් හිටියේ මේ ගමන යද්දී එක පැත්තකින් නුවණ තියෙනට ඕන. ඒ නුවණ සහිතව යන ගමන මගේදී පින්නතුනි සීලේ පතිට්ඨාය මුලදී සීලෙක පිළිටනට ඕන. අපට එදිනදා ජීවිතයේ ගැටලු ඇති වෙනවා නම් පින්නතුනි ඒ ගැටලු ඇතිවීමේ ප්‍රධානම කරුණක් තමයි අපේ කය වචනේ දෙකේ තියෙන සංවරභාවය. අපි දකින අහන දේවල්ට එක විටම කතා වා කරනවා හැසිරෙනවා අපට ඇතැමිට මෙලෝ සිහියක් නැහැ. කවුරු හරි දැක්කහම කැමක් බීමක් දැක්කහම කැනකට ගියහම එහෙම හිතියට කමක් නැහැ පින්නතුනි ඉන්න මොන නම් නවත් පින්නතුනි දුක නිදහසන මාර්ගය නම් නෙවෙයි ඉන්නේ. කොච්චර හිනාවල හිටියත් මහා දුක් ගොඩේම තමයි ඉන්නේ. අපි හිතාගෙන ඥාතින් ඔක්කොම ටික ඇවිල්ලා බොහොම සතුටෙන් තමයි ඉන්නේ කියලා. සමාජ සුවඳතාවය සඳහා ඒව තියෙනවනේ පින්නතුනි නැත්නම් නමුත් තමන් උපරිම සිහිය පිටවාගෙන ඉන්නේ. මම ලොකෝ කැමක් කැවත් කමක් නැහැ සිනාස්මත් කමක් නැහැ විහිළුවක් කරත් කමක් නැහැ. නමුත් තමන්ගේ දැක්ම තමන්ගේ ප්‍රතිපදාව තුල ඉඳගෙන හැම දෙයක්ම කරන්න. එතකොට තමන් නිවන් මාගෙත් ඉන්නවා. අනිත් තමන්ගේ නෑදෑ හිතවතුන් සමග සුහදවත් හිටිය කෙනෙක් වෙනවා. ඒ නිසා පින්නතුනි විශේෂ දෙයක් තමයි තමන් හයිපොච්චන කතා කරනකොට තමන් ශරීරයෙන් හැසිරෙනකොට නිතරම තමන්ගේ පාලනයක් විනයක් ඩිසිප්ලින් එකක් තියෙනට ඕන. ඒක පන්සලේදී විතරක් නෙමෙයි පින්නතුනි. ඒක තමයි වැඩ කරන ස්ථානයේදීත් එහෙමයි. රෙස්ටුරන්ට් එකට ගියත් එහෙමයි. තමන් මඟතොටියේදී බස් එකේදී පාරේදී මේ හැම තැනදීම මේ තමන්ගේ කායික වාචික සංවරය තියාගන්න. එහෙම තියාගත්තු ප්‍රමාණය පින්නතුනි තමන්ට එන කරදර අඩු වෙයි. බොහෝ විට අපි ඕනෝන් අතර ගැටුම් ඇති කරගන්නේ කතා කරපු වචන වලින්නේ. පොඩි වචනයක් එහෙම වුණොත් සමහරට මහා ගැටලු නේද? මට අරයා හැම කිව්වා අරයා මෙහෙම කිව්වා කිය කිය ඊට පස්සේ නිතරම කරදර. ඒ වයින් පස්සේ අහන්න යනවා එහෙම කිව්වද මට කිය කිය. පින්නතුනි එහෙම වුණ නැහැනේ අපි බොහොම වචනේ සංවර කරන් හිටියනන්නේ. ඒ වගේම කතා කරන දේ ඇත්ත දෙයක් වෙන්නටත් ඕන. ඇත්ත කතා කරාම පින්නතුනි මතක තියාගන්න ඕනේ නැහැ. බොරුවක් කිව්වොත් මතක තියාගන්න ඕනේ හරි මහන්සි වෙනවා. ඒක හැමතැනදීම මේ විදිහට බොරුව කියන්නේ නැත්නම් අහු වෙනවා බොරුව. ඇත්තක් කිව්වොත් ඇත්ත මතක තියාගන්න ඕනේ නැහැ. ඒක විදිහටමනේ කියන්නේ. ඒ වගේම කේලමක් කිව්වත් එහෙම කවුරු හරි බිඳවන්න දෙයක් කිව්වොත් තමන්ට කොයි වෙලේද බය එන්නේ වේද කියලා මේක. හරියට ඒක ඉතින් පරිස්සම් කරන් ඉන්න ඕනේ ඊට පස්සේ මේ. ඒ වගේම බය කොහෙන් ආරම්භ වෙද්ද නැහැ දැන් කිව්වේ කොහේ විලාද යාද දන්නේ නැහැ කියලා බයින් ඉන්නේ. එහෙම වුණත් නෑ වෙනද විශේෂයෙන් බොරුව සහ කේලම කියන මේ දෙකෙන් වාදුරට වැලකීලා ඉන්න. තමන්ට ලොකු පහසුවක් ජීවත් වෙද්දී. හරිම සැහැල්ලුවක් ඒක. ඒ සඳහා වෙනතුනේ හොඳම දේ තමයි හැකිතා අඩුවෙන් කතා කරන්න. අඩුවෙන් කතා කර ධර්මයට හොඳයි. ඒකත් ඒකටත් එක ටිකක් hina වෙන්න වැඩිපුර hina වෙන්න. එතකොට අමනාප වෙන්නේ නැහැ කට්ටිය කතා කරේ නැහැ කියලා. වෙනතුනේ සීලය මේ ධර්ම මාර්ගයේ ප්‍රධාන දෙයක්. දැන් මේ සූත්‍රෙන් විස්තර කරන්නේ ගැටළු අඩුවෙන් ජීවත් වෙන කොහොමද කියලා. වෙනතුනේ බුදුදහම කියන්නේ ප්‍රායෝගික දහමක්. ඒක මේ පන්සලේදී විතරයි රකින්නේ. වැඩපළේදී බෑ, ගෙදරදී බෑ, පාටියේදී බෑ කියලා එහෙම එකක් නැහැ. ඒක පින්නතුනේ ගෙදරදී, මල ගෙදරදී, දාන ගෙදරදී, මගුල් ගෙදරදී, පන්සලේදී, වැඩපළේදී හැම තැනදීම අපිට කරන්න පුළුවන් දෙයක්. තමන් ධර්මඥානය යුක්ත වෙච්ච ප්‍රමාණයට තමන්ට ඒව පිළිපදින්න පුළුවන්. ඒ නිසා පින්නතුනේ සීලය ඉතාම වැදගත්. සිල්වත් වෙච්ච පමණට පින්නතුනේ තමන් ගැන හිතනකොට ලොකු සතුටක් තමන්ට. වෙන අය තමන්ට දෝෂාරෝපණය කරන්න බෑ, බනින්න බෑ. ඔය අහවල් දෙයක් කළා, අහවල් දෙයක් කිව්වා කියලා අපිට ඇඟිලි දෙක කරන්න බැරි වෙනවා කෙනෙකුට. ඒ නිසා අපි ගැන තමන් ගැනම තමන්ට ඕන තැනක නිර්භයව යන්න පුළුවන් කියලා කියනවා. මේකට බුදුදහම කියන්නේ විසරද භාවය කියලා. විසරද අපට ඕන තැනකට යන්න හැකියාවක් කියනවා මේ සිල්වත් බව නිසා. ඒ වගේම සිල්වත් කෙනට හුඟක් යාළුවෝ ඉන්නවා. මනස ලෝකේ විතරක් නෙවෙයි. ආත්ම ලෝකේ තියහළුවෝ ඉන්න අයට. හොඳට සිල්වත් ඉන්න අයට දෙවියන් සමහර අමනුෂ්‍යයන් වා කැමති ආදරය කරනවා. ඒ නිසා සීලය මේ ගමන් මගේ තම වැදගත්. අන්න ඒ සිල්වත් කෙනා සීලෙන් නවතින්නේ ඊළඟට තවත්යා ටිකෙන් ටික ඉදිරියට යනවා. එයා මොනවද කරන්නේ? එයා චිත්තං අඤ්ඤංච භාවයන් සිත දිනු කරනවා. කොහොමද පින්නතුනි සිත දිනු කරනවා කියලා කියන්නේ? අපේ හිත පින්නතුනි නිතරම අරමුණෙන් අරමුණට හිමේ දුවන ගතිය තියෙන්නේ. වේගෙන් හිත දුවන අරමුණෙන් අරමුණට. කොච්චර හිත තැම්පත් කළේ අරමුණට ඉන්න ගියත් තමන්ට නොයෙක් විදිය මානසික පීඩා දෙන අරමුණු තමන්ගේ හිතට ගලාගෙන එන්න ගන්නවා. මෙන්න මේ නිසා තමයි පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන. ටිකෙන් ටික හරි එක අරමුණක මෛත්‍රී භාවනාව සීල සත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා මෙහෙම වැඩි වාර ගණන් හිතෙන් හිතලා අර හිත අරමුණෙන් අරමුණට දෝන ගැතිය ටිකෙන් ටික අඩු කරන්න. එහෙම නැත්නම් බුදුහාඳුරගේ එක බුදු ගුණයක් අරගෙන අරහං ගුණය හරි සම්මා සම්බුද්ධ හරි නැත්නම් සුගතෝ සුගතෝ සුගතෝ කියලා බුදුහාඳුරගේ රූපයක් ඇස් දෙකෙන් මවාගෙන තමන් ඉදිරියට මවාගෙන එක බුදු ගුණයක් වැඩිපුර වාර ගණන් කියමින් අර විසිරෙන හිත එක අරමුණකට ගන්න උත්සාහ කරන්න. පින්නතුනේ අපේ දක්ෂතාවය කියලා කියන්නේ අපේ සතුට. අපේ දක්ෂතාවය කියන්නේ මුදල් විතරක් වෙන්නේ නැහැ පින්නතුනේ. මුදල් තිබුණා තමන්ට සතුටක් නැත්නම් ඒක ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම අපේ සතුට කියන්නේ අපේ රූප සම්පatti විතරක් නෙවෙයි. රූපය කොච්චර ලස්සනට තිබුණත් අපේ හිතේ ලස්සන නැත්නම් පින්නතුනේ අපට සතුටක් නැහැ. පින්නතුනේ තමන්ට කොච්චර බාහිර සාධක ටික ඔක්කොම පිළිවෙලට දරුවෝ ටික යාන වාහනේ ගෙදර රැකියා වැඩබල ඔක්කොම පිළිවෙලට පිරිසිදුව තියාගෙන හිටියත් හිත හේමේ දුවනවා නම් පින්නතුනේ හිතේ නියම සතුට නැහැ. අන්න ඒ නිසා තමයි අපේ නියම සැබෑ සතුට ලබන නම් අපි දක්ෂ වෙන්නට ඕන. අපේ දක්ෂතාවය කියලා කියන්නේ පින්නතුනේ මම මේකට කියන්නේ බුදුදහමේ GPA එක කියලා. ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක. දැන් එඩුකේෂනල් ෆීල්ඩ් එකේදී නිතරම GPA එක බලනවනේ නේ. ඔයාට 3.8ද 3.9ද 4.0ද එහෙම කියලා බලනවනේ නේ. මෙන්න පින්නතුනේ GPA එක වැඩි කරගන්නවා කියලා කියන්නේ මොකද්ද බුදුදහමේ විදියට? තමන්ට එක භාවනා අරමුණක හිත තබා ගන්න පුළුවන් කාලය ටිකෙන් ටික වැඩි කර ගැනීම බුදුදහමේ GPA එක. සමාජයේ පින්නතුනි ඉහළම GPA එකක් තිබුණත් ඉහළම යුනිවර්සිටි එක එයාට එක විනාඩි දෙකක් එක අරමුණක හිත තියාගන්න බැරි නම් එයා බුදුදහමේ හැටියට ෆේල් එකක් 0. එනකා පින්නතුනි මෙන්න මේ හැකියාව මේ කුසලතාවය මේ දක්ෂතාවය අපි ටිකෙන් ටික දිනු කර ගන්න උත්සාහ ගන්නට ඕන. අපිට මේක කරන්න බැරි නෑ, කරන්න පුළුවන්. සමහර කෙනෙකුට හිතෙනවා මං දැන් වයසයි, මං දැන් දුර්වලයි, ඒ කාරණාවක හිත තියාගන්න බෑ, ඒක විදියට වාඩි වෙලා ඉන්න බෑ කියලා. එහෙම එකක් නෑ පින්නතුනි. ඇඳේ නිදියගෙන හරි මේක කරන්න පුළුවන්. ඕනම ඉරියව්වක තමට පහසුම ඉරියව්වක වාඩි වෙලා කරන්න. ඒක විදියටම රිට තිබ්බා වගේ වාඩි වෙලා ඉන්න ඕන කියලාම නෑ. එහෙම ඉන්න පුළුවන් නම් වාක්ම හොඳයි. සමහර අය විදිහට සමාහට අවුරුදු 80 දී ශරීරය පුරු කර ගන්නවා. එහෙම කරන්න පුළුවන් නම් හොක් ලේසි එක. නමුත් එහෙම ඉන්න බෑ, ඇඟේ පතේ වේදනාව කියලා නිකන් ඉන්න එපා. අපිට කරන්න පුළුවන් ඒක. දැන් බුදුහාමරෙන් කාලේ සමහර අවුරුදු 50 දී හැටියට මහනුණ නේද? සමහර බක්කොල හාමුදුර වගේ අවුරුදු 80 දී මහනුණේ. රාධ හාමුදුර වගේ අවුරුදු 120 දී මහනුණේ. සෝනා කියන මෙහෙණිය වයස්ක කාන්තාව අවුරුදු 120 දී මහනුණේ. එහෙම මහන වෙලත් පින්නතුනේ වීරිය අතහැරියේ නැහැ. මහන්සියලා මේ සම්බුද්ධ ශාසනයේ බුද්ධෝත්පාද කාලෙන් එයත්ම උපරිම ප්‍රයෝජන ගත්තා. පින්නතුනේ අපිට මේ ලැබිච්ච ජීවිත කාලයේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකෙන්න එක සුළු මොහොත පින්නතුනේ මෙල කරන්න බැරි තරම් වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේක නිසරු වචන කතා කරලා නිකරුණේ ගතවලියක් දෙන්න එපා. එක දවසක් නෙවෙයි එක මොහොතක්වත් නිකරුණේ ගත කර යන්න දෙන්න එපා. අමාරුවක් තියෙනවා නම් තමයි බුදිය ගන්න, ඒකට කමක් නැහැ. හැබැයි නිකරුණේ පින්නතුනේ කාලේ නාස්තින වෙදී නිසරු වචන කතා කරමින් නිසරු දේවල් ගත කරමින් මේ බුද්ධෝත්පාද ගෙවන්න ඉඩ දෙන්න එපා. ඒක තරම් අවස්නාවක් තවත් නැහැ. එනිසා මේ කාලෙන් අපට උපරිම වශයෙන් හිත වඩන්න හිත දියුණු කරන්න පුළුවන් කාලෙක අපි මේ ජීවත් වෙන්නේ. මේ අවස්ථාව මෙතනින් අපට අහිමි වුණොත් අපිට ගිලිහිලා ජීවිතෙන් පිනුතුනේ හිතන්න එපා ඊළඟට මෛත්‍රී බුදුහාරයන් කාලේ හම්බෙයි කියලා. ඒ කාලෙට අපිට සුභදී නිදවත් අපි දන්නේ නැහැ පිනුතුනේ. ඒ නිසා මෙතනින් මේ ජීවිතය අපට කොයි මොහොතේ අහිමි වෙද දන්නේ නැහැ. ඒක වයසට යන්න ඕනෙම නැහැ. කොයි මොහොතේ දැන් මෙතන මේ මොහොතෙන් පස්සේ හෙට දවසේ ලබන අවුරුද්ද වෙන්න පුළුවන් අපට. ඒ නිසා මේ ගත වෙන හැම මොහොතින්ම තමන්ගේ හිත දියුණු වෙන වැඩ පිළිවෙල තමන් ඉතලටම ඉන්න බලන්න. බුදුහාමර දේශනා කරන්නේ තමන්ට පිනතුනේ බාහිරින් දුක් පීඩා දෙන්න පුළුවන් කමක් නැහැ. අපේ තියෙන දැක්මෙහි සම්මා සතිය අඩුපාඩු නිසා තමයි අපට දුක් පීඩා එන්නේ. ඒ නිසා අපි කියමු දැන් කෙනෙක් අමනාප කෙනෙක් ගැන අපට හිතනවා කියලා. ඒ හිතන වෙලාවේදී අපි යාට මෛත්‍රිය වඩනවා නම් නැත්නම් අපි වෙනත් අපි දීපු දානයක් ගැන දානානිසංස ගැන හිතමින් භාවනා කරනවා නම් පින්නතුනේ අර සිතුවිලි අපේ හිතට එන්නේ නැහැ. එක විට සිතුවිලි දෙකක් හිතේ නැහැ. එක විට එකයි තියෙන්නේ. කාට හරි බණෙමින් මෛත්‍රිය කරන්න බෑ. දෙකම එක විට කරන්න බෑ. හිත වේගෙන් යන නිසා අපට හිතෙනවා දෙකම එක විට තියෙනවා කියලා. නවත් පින්නතුනේ එහෙම කරන්න බෑ. එක විට එක සිතුවිල්ලක් විතරයි තියෙන්නේ. Tamanta මානසික පීඩාවක් දෙන සිතුවිල්ල දරුවෙක් ගැන වෙන කෙනෙක් බැනපු දෙයක් ගැන හිතන හිතනවා නම් තනි ක්‍රම තමන් හිතන සිතුවිලි වෙනස් කරගන්න. ඔබ දීපු දානයක් ගැන හිතන්න, සිල් සමාදම් වෙච්ච ආකාරය ගැන හිතන්න, ස්වාමීන් වහන්සේ කෙනෙකුට උපස්ථාන කරපු දෙයක් ගැන හිතන්න, අසරණ කෙනෙකුට පිහිට වෙච්ච දෙයක් ගැන හිතන්න, අම්මට තාත්තට සලකපු දෙයක් ගැන හිතන්න, පොඩි කාලේ සිල් ගත්තු ඒවා ගැන හිතන්න, දහම් පාසල ගියපු ඒවා ගැන හිතන්න, තමන් දක්ෂ වෙන්න, තමන් හිතන පැත්ත වෙනස් කරන්න. එහෙම වුණොත් තමයි පිනොතුනේ අපට මානසික පීඩා වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා හිත නිතරම පුහුණු කරපු කෙනෙකුට, පුරුදු කරපු කෙනෙකුට මේ දක්ෂතාවයෙන් තියෙනවා යාට. එයා හිත යන පැත්තට යන්නේ නැහැ එයා. එයා දැනගන්නවා තමන්ගේ දැක්ම අනුව තමන් හිත පාලනය කරගෙන ඒ පැත්තට තමන් හිත ගන්නවා. ඒ නිසා පිනොතුනේ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, විශේෂයෙන් ආනාපාන සති භාවනාව අපි මේ සඳහා යොදා ගන්නට ඕන. විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව හිතේ විතරක වේගයෙන් අඩු කරන භාවනා කමඨහනක් තමයි ආනාපාන සති කියලා කියන්නේ. බුදුදහමේ හැදෙන කර්මස්ථාන 40ක් තියෙනවා. භාවනා ප්‍රධාන භාවනා ක්‍රම 40ක් තියෙනවා. ඒ 40ෙන් ආනාපාන සති හැරණි තොක්කෝගෙම කරන්නේ කිසියම් විතරකයකින් අනිත් විතරක නතර කරන එක. ආනාපාන සතියෙන් විතරයි කරන්නේ විතරක නොගෙනීමෙන්ම විතරක දුරු කරන්න. ඒ ක්‍රමයේ තමයි බොහෝ රහතන් වහන්සේලාත්, ලෝකයේ පහළන සියලුම බුදුරජාණන් වහන්සේලාත් නිවන ලැබීම සඳහා කරන ප්‍රධාන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. ඒක හැම දිනකටම බැරි වෙන්න පුළුවන්. බැරි නම් තමන්ගේ චරිතයට අනුව බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සතිය, ධාතුමනසිකාරය, කරුණා භාවනාව, මුදිතා භාවනාදී භාවනා ක්‍රම රාශියක් තියෙනවා. දැන් මරණය මරණය කියලා සිතුවිලි නිතරම හිතන්න පුළුවන් නම් ඒ තුලින් හිත එක්තැන් කරගන්න පුළුවන්. මරණයට පත් වෙච්ච ආකාරයත් පිනොතුනේ ඇතැමිට ශරීරයක් ටිකෙන් ටික වෙනස් වෙලා යන හැටි ගැන බලන්න පුළුවන් අපිට. අපි ළඟදී එක්තරා ආරණයකට ගියා ගාල්ලේ පැත්තේ. දූපතක පොඩි දූපතක තියෙන ආරණ්‍යය. එහෙ තියෙනවා මේ මරණයට පස්සේ කෙනෙක්ගේ දේහයක් ගෙනල්ලා තියෙනවා. මැරිච්ච දවසේම ගෙනත් තියෙන්නේ. සම්පූර්ණ වටේ සීල් කරලා තියෙන්නේ ලොකු වීදුරු වලින්. ලොකු මේ මෙන්න මේ වගේ දෙකක් විතර භූමියක එක තියෙන්නේ මේ කාපට් එක වගේ. අඩි 5ක විතර ස්ටේජ් එකක් හදලා ඒකේ පස් දාලා ඒකේ උඩ තමයි මිනිහ තියලා තියෙන්නේ. දැන් මාස 4ක් විතර වෙනවා. ටිකෙන් ටික ඒක වෙනස් වෙච්ච හැටි පෙන්ලා තියෙනවා. ටිකෙන් ටික ඉදිමිල ගිහලා ශරීරය ඒකේ පැగిරිලා ඒකේ තියෙන ඕජාව ඊට පස්සේ ඒකෙම සත්තු ඇවිල්ලා පණුව හැදිලා පණුව මැස්ස වෙලා ඒ මැස්සොත් මැරිලා ගිහිල්ලා ටිකෙන් ටික ශරීරය අර කකුල් දෙක කෙලින් ඔහම තිබුණේ දැන් ටිකෙන් ටික ඇලවෙලා අත් දෙක ඔහම තිබෙච්ච එක ටිකෙන් ටික ඔහම පෙළ ගිහිලා දැන් මූණ ටිකෙන් ටික දත් හැම ටිකෙන් ටික අයින් වෙලා ටිකෙන් ටික වෙනස් වෙන හැටි හොඳට පේන්න ගන්නවා. සාමාන්‍යයෙන් ඉතින් අපිට මලකෙවල එහෙම බලන්න බෑනේ නේද? මැරුණාට පස්සේ ඉතින් වාක් ලස්සන නැන්නේ කට්ටියනේ. හිටියටත් වඩා ලස්සන නැන්නේ. නමුත් මේ නොතනේ බුදුහාරයන් කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ මේව තිබුණා. තිබුණ නිසා හොඳට ශරීරයට මොකක්ද වෙන්නේ කියන එක හොඳට තේරෙනවා. එතකොට අර විදියට භාවනා කළ පින්තුනි ඒ හොඳට ඒ සංකල්පය ඒ කන්සෙප්ට් එක ඒ අයිඩියා එක හොඳට ඒතර අරගෙන තිබ්බට පස්සේ රාගයක් ඇති නරමුණක් දැක්ක ගමන් මේකට ඇප්ලයි කරන්න පුළුවන් ඒක. එතකොට අර රූපයේ දැස ගිහිල්ලා අපි වෙහෙසනපත් වෙන ගතිය බොවට පින්තුනි අපේ හිත වෙහෙසනපත් වෙන්නේ අපි අසරණ වෙන්නේ අපේ සාර්ථකත්වයේ නැසෙන්නේ මේ රූපේ නිසා. රූපයක් දැක්ක ගමන් මේ සත්‍යයක් ඉන්නවා මේ ඇතුලේ මේ ක්‍රියාත්මක වන පුද්ගලයෙක් ඉන්නවා මේක ස්ථිර දෙයක් නිත්‍ය දෙයක් සුබ දෙයක් සැප දෙයක් කියලා අරගෙන ගිහිල්ලා අපි එක රූපයක් වෙනුවෙන් ඇතැම් විට කොච්චර කාලයක් වැය කරනවද කොයිතරම් මුදලක් වැය කරනවද කොයිතරම් අපේ හිතේ තියෙන ලක්ෂණ නැති කරගෙන කොච්චර අපි හිතේ දැවීමට පීඩාවට පත් වෙනවද. ඒකෙන් කියන්නේ මේ දරුවෝ ටිකයින් කරන්න ඒව යුතුයම කරන්න එපා කියලා ඒව හොඳට කරන්න කරන ගමන් හිතන්න මෙන්න මේ වගේ ශරීරයකට නේද මම මේ උපස්ථාන කරන්නේ මේ වගේ ශරීරයකට නේද මම මේ සලකන්නේ කියලා ඒ සිතුවිල්ල ගන්න එක කාරණා. එතකොට පිනොතන එක පැත්තකින් රාගය අඩු වෙනවා අනිත් පැත්තෙන් ඒ සිතුවිල්ල මිනකොට එයා ගැන අමනාපයක් තියෙනවනම් අමනාපයක් ඇති නැති වෙනවා. Taman දන්නවනේ අනේ මේ අසරණ මිනිස්සේ මට වරදක් කරාට අනේ අර වගේ තත්ත්වයට පත් වෙන කෙනෙක් නේ මේ. ඈ මෙහෙම ලස්සනට තියෙන ශරීරේ මේ වගේ වියලෙල යනවා කොණ්ඩේ නැති වෙල යනවා දත් ටික අයින් වෙලා මේ ඇටකටු ටිකක් වඩ පත් වෙන ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙක් නේද මේක කලින්? මෙයා සත්‍ය පුද්ගලෙක් නෙවෙයි නේද? මේ අනාත්ම ස්වභාවයක් නේද මං මට මේ උපකාරය කළේ කියලා නැත්තම් තමන කරදරය කරේ කියලා හිතනකොට පිනතුනි ඒ තුලින් තමන්ට ඇති වෙන රාග දේශ දෙකම දුරු කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට පිනතුනි අපි දක්ෂණම් අපේ හිත ඒ භාවනා කමඨහන් වලින් හිත පුහුණු කරගෙන හිත එක අරමුණකට ගන්නට අපි දක්ෂ වුණොත් පිනතුනි ඒ දක්ෂතාවය නිසා පිනතුනි හිතට එන මානසික පීඩාව අපිට අඩු කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් පිනතුනි ඒත් එක්ක අපි ලොකු කුසලයක් අපි නිතරම හිතේ කරන්නේ නිතරම කුසලයක් එකයි තමන් ඉන්නේ අපේ හිතේ ස්වභාවය තමයි නිතරම අකුසල සිතුවිලි හරියට අර ෆ්‍රීවේ එකේ වාහන යනවා වගේ වේගෙන් එනවා හිතට. ලංකාවේ ෆ්‍රීවේ එක නම් ඉතින් එක වාහනයක් කියලා ටිකක් කරලා බලන් ඉන්න අනිත් වාහනේ නනේ. මෙහෙ ෆ්‍රීවේ එක එහෙම නැහැ නේ. ඉතින් මෙහෙ ඉතින් රෑ 12ටත් මුද ගොඩ ගන්නවා වගේ නේ. ඒ වගේ තමයි පින්තුනි අපේ හිතට එන කෙලස් ටික නිතරම එනවා දකින්න අහන දේවල්ම එනවා. අන්නේ කඩු කළා. ඈ සම්පූර්ණම ෆ්‍රීවේ එක නතර කරන්න බැරි වුණත් අඩු ගානේ ලංකාවේ ෆ්‍රීවේ එක හරි කරගන්න බලන්න. මේ වහින වාහන ටික ටික අඩු කරගන්න බලන්න එන කෙලස් ටික ටික අඩු කර බලන්න. පින්තුනි මානසික පීඩා අඩු වෙන පියවරේ පළවෙනි පියවර තමයි තමන් නුවණැති කෙනෙක් වෙන්නට ඕන. ඊළඟට සීලය පිළිපදලා කාය වචනේ සංවර කරන විදිහ ඉන්නට ඕන. ඊළඟට චිත්තං පඤ්ඤංච භාවයන් හිත වඩන්නට ඕන. හිත කියන්නේ සමතය සමාධිය දිනු කරන්නට ඕන. එතකොට අපි කිව්වේ හිත එක අරමුණක එක භාවනා අරමුණක වැඩි වේලාවක් දිනකට තියන්න පුළුවන් විදියට ටික ටික හිත පුහුණු කරන්න. මුලදී ඇතැම්මිට විනාඩියක් වෙන්න පුළුවන්. තමන් අදිස්ත්‍රාණ කරා මම මේ විනාඩියේහි මෛත්‍රිය වඩනවා සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා විනාඩියක් කරන්න. වාඩි වෙලා කරන්න නැගිටලා යන්න කමන්නේ. ඒ ඇති. විනාඩියක් ඇති. ඊට පස්සේ ආයෙ වාඩි වෙන මම විනාඩි දෙකක් බුදුගුණ භාවනා කරනවා කියලා. බුදුහාමරෙන් රූපිය හොඳටම වාගෙන අරහම් කියලා එහෙන විනාඩි දෙකක් කරන්නේ යටි. නැගිටලා වැඩ කරගන්න. ඊට පස්සේ පිනුදුනේ ආයෙ තමන් වෙනත් වෙලාවක වාඩි වෙලා විනාඩි 5ක් මං හිතනවා විනාඩි 5 ආනාපානසති භාවනා ඉන්නවා. හුස්ම ගැනීම පිට කිරීම ගැන මං ඉන්නවා. කියලා ටික ටික තමන් පුහුණු කරන. හුස්ම ඇතුළට වෙනකොට මේ නාසය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ඇතුළට වෙනවා පිට වෙනවා කියන ආකාරයෙන් ඉන්න. මේ වගේ පින්නතුනේ ටිකෙන් ටික හුරු කරගෙන ඊට පස්සේ බුද්ධ ආනසති භාවනාව තියෙනවා. ධම්මානසති භාවනාව ධර්මය ගැන හිතන්න. බුදුහාම දේශනා කරපු ධර්මයේ ස්වාකාතෝ ධම හොඳට මනමින් දේශනා කළ තියෙන මේ ධම. ඒ වගේම මේක මෙලෝදීම විපාක ආනිසංස ලැබෙන ධම. ඒ වගේ ධර්ම කාරණා ගැන හිතන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේලා ගැන හිතන්න. හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔබ ඉතාම ගරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මතකෙට අරගෙන මේ ස්වාමීන් වහන්සේ සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලාගේ එන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ලෝකෙට අනුත්තර පින්කෙතක් අනුත්තරම් පුණ්‍යක් කෙතන ලෝකස්ත කියන එක ගුණේ හරි සංඝානුසති විදිහට අපට වඩන්න පුළුවන්. ඊළඟට පිනොතිනේ මරණයට පත්වෙච්ච කෙනෙක් ගැන හිතලා මරණානුසතිය අපිට වඩන්න පුළුවන්. මරණන්නේතම් ජීවිතං අනියතම් ජීවිතං අනියතම් මරණන්නේතම් කියලා ටිකෙන් ටික හිත දියුණු කරන්න උත්සාහ කරනවා. පින්නතුනි මේකට හුරු වුණාට පස්සේ මේක තමයි තමන්ගේ ජීවිතයේ සතුට ලබන ක්‍රම වෙන්නේ ඊට පස්සේ. දැන් අපට සතුට ලබන නම් ඇතැමිට රූපාණි ළඟට යන්නට ඕන, අනිත්‍ය කතා කරන්න ඕන, විහිළු කරන්න ඕන, කෑම කන්න ඕන, හොඳ රෙස්ටුරන්ට් වලට යන්න ඕන. දැන් සතුට ලබනවම නෙමෙයි, සින්දු අහන්න ඕන. ඒව කරන්න යුතුකම් විදියට අවස්ථා විදියට කරන්න ඒව නොකර ඉන්න නෙවෙයි. නමුත් සතුට ලැබීම සඳහා තමන් කරන දේ වෙනස් කරන ජීවිතේ. පින්නොතින ආරවන්දනාට සතුට ලැබෙන්නේ නැහැ. පාටියකට ගිහිල්ලා සතුටෙන් හිටියට ඇතැම් විට රණ්ඩු වෙන්න පුළුවන්, එනකොට හිත නරක වෙන්න පුළුවන්. ඒව ඉතාම ඉක්මනින් වෙනස් වෙනවා. අනිත් අයගේ වරණ ලබන්න, කීර්තිය ලබන්න ඒවට අපි ආශා කරනනේ නේද පින්නොතින. ඇතැම් විට පින්කම් කළත් අපි ආශා අපි ගැන ආල් පින්කම කරපු වෙනා කියලා කියවනකොට නම හුඟක් වාරය කියනකොට අපි හරි කැමතිද? කමන්නේ ඉතින් එහෙම හරි සතුට වෙනවා නම් හොඳයි. නමුත් පින්නොතුනි තමන්ගේ හිත දිනු වෙන්න ඇතැමිට පින්කමක් කළා තමන් නොකර වගේ පැත්තකට වෙලා ඉන්නවා. තමන් ඒලයි භාවනා කරමින් ඉන්නවා. ඇතැමිට දන්නේ නැහැ පින්කම ගැන කිව්වද කියලා. සමහර අය බලන් ඉන්නේ දැන් නම කියන්න ඕන. නමට මුලින් උපාධියක් කියන්න ඕන. ඔහොමම කියලානේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම පින්නොතුනි එහෙම අවශ්‍ය වෙන්නේ අපට මේ නියම විදියේ සතුට ලබන ක්‍රමය අපි දන්නේ නැති නිසා. අපි හරියට දන්නවා නම් සතුට ලබන ක්‍රමය අර සමාජ යුතුකම් විදියට චාරිත්‍ර ධර්ම විදියට අපි ඒ ටික කරන ගමන් අපි ඊට වඩා ඉහළ දෙයක් සතුට ලැබීම සඳහා අපි තෝරගෙන ඉන්නවා ජීවිතේ. ඒක තමයි අපේ ජීවිතය. එතකොට ඒක ජීවිතේ කරගත්තට පස්සේ අර පොඩි පොඩි දේවල්නේ සතුට ලබන ඒවා තමන්ට ලැබුණත් එකයි නොලැබුණත් එකයි ඒව තමන්ට ජීවිතේ ලොකු කර්මාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. එනිසා අපි කිව්වේ මේ සිත වැඩිම සමතය දිනු කිරීම සතිය දිනු කිරීම අපි කිව්වේ හරියට මොකක් වගේද? GPA එක වගේ. එනිසා GPA එක බුදුදහමේ කියන GPA එක ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක දින කතාම වැඩි කරලා බලන්න. පුළුවන් නම් කොලේක ලියන්න ටික ටික. මම අද දවසේ විනාඩි 5ක් භාවනා කළා. අද විනාඩි 10ක් කළා. අද 12ක් කළා. අද 15ක් කළා. අද 45ක් කළා. ඔහොම ටිකෙන් ටික වැඩි කරන්න අඩුවනේ මාසයක් කළා බලන්න. ඇතැම්මිට අද කරන්නම බැරි වෙන්න පුළුවන්. ඇතැම්මිට හෙට අදටත් එකම හෙට කරනවා. ඇතැම්මිට හිතනවා හෙටම වැඩක් తీරෙන්නේ මට දරුවත් එක බෙහෙත් ගන්න යන්න තියෙනවා. එනිසා මම හෙටත් එක කියලා අදම කරනවා. අද කරපු එකත් හෙට ලේකට කලින්ම දාලා තියෙනවා. පින්නතුනි එහෙම ටිකෙන් ටික තමන්ට මේක දිනු වෙනකොට පින්නතුනි තමන්ගේ ජීවිතයේ පැහැදිලිවම තමන්ට ජීවිතේ වෙනසක් පේනවා. එතකොට ඒ වෙනස පේනකොට පින්නතුනි අර තමන්ට මහලු වෙන වීම පිළිබඳව තියෙන ගැටලුව, ලෙඩවීම පිළිබඳව තියෙන ගැටලුව ඒව හිතට එන වාර ගන්න එන්නේ නඩු වෙනවා. දැන් පින්නතුනි තමන්ට ලෙඩක් වුණත් ලෙඩේ තියෙයි කියලා හිතුවොත් නේ ලෙඩේ තියෙන්නේ. වයස බලන්න පින්නතුනි. වයස ගැන හිතුවොත් නේ නේද කොයි වෙලෙත් හිතනවද? දැන් මට 40යි, දැන් මට 65යි, දැන් මට 82යි කිය හැම වෙලාවෙම හිතනවද අපි? නෑ නේ නේ. දවසට තප්පර ගානේ නැහැ. දැන් තමයි දවසටවත් හිතෙන්නේ නැහැ නේ. පින්නතුනේ ඒක තියෙන්නේ හිතේ. හිතුවම තමයි ඒක තියෙන්නේ. ඒ නිසා ඒක හිතුණත් එකයි නැතුණත් එකයි තමන් මේ ධම්මගක ඉන්නකොට තමන්ට ඇතැමිට අවුරුදු 120 වෙන්න පුළුවන්. ඒ තමන්ට ගැටලුවක් නැහැ. තමන් හිතින් නාකි වෙලා නැහැ. කයින් වයසට ගියාට හිතින් එහෙම නාකි වෙන්නේ නැහැ. හිත කුසලයක් එක්ක නම් ඉන්නේ. හිත වයස කාලය හා අවකාශය දෙක තමන් ඉක්මවලා ඉන්නේ. කාලය සහ අවකාශය දෙකට අපි හිර වෙලා ඉන්නේ අපේ කෙලෙස් එක්ක. කාලය අවකාශය දෙක ඉක්මවන තමයි බුදුදහමේ මේ ධර්ම මාර්ගය අපිට තියෙන්නේ. එනිසා පිනතුනි සිල්වත් වෙන්නට ඕන, සමතේ දිනු කරන්නට ඕන, ඊළඟට පඤ්ඤාංච භාවයන් ප්‍රඥාව දිනු කරන්නටත් ඕන. සමතේ විතරක් නෙවෙයි ප්‍රඥාව දිනු වෙනටත් ඕන. ප්‍රඥාව කියන්නේ අර අපේ මුලිනු සඳහන් කළ විදිහට යක්ඛ නාමංච රූපංච අසේසං උපරුජ්ජතේ කියපු ආකාරයට නාම රූප දෙක නිරුද්ධ වෙන විදියට නුවණින් බැලීම. ඒකට තමයි පිනතුනේ සතර සතිපට්ඨානය තියෙන්නේ. සතර සතිපට්ඨානය වෙනත් විදිහකින් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. විශේෂයෙන් සතර සතිපට්ඨානය තමයි සියලුම ආධ්‍යාත්මික ගුණධම් වර්ධනය වෙන ප්‍රධානම භූමිය, ශේත්‍රය, ෆීල්ඩ් එක විදිහට සැලකන්නේ. එනිසා බුදුහාම දේශනා කළේ ඒකායන අයම් වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක දෝමනස්සානං අත්ථංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා. මහණෙනි, දුක් දෝමනස් ඉක්මවන්න, ශෝක පරිද්දවයන් දුරු කරන්න, ඥානෙ ලබන්න, දුකෙන් නිදහස් වන්න, නිවන සාක්ෂාත් කරන්න තියෙන එකම මාර්ගය විදිහට බුදුහාම දේශනා කරන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය. තමන්ගේ කය ගැන සිහියෙන් ඉන්නට, ආනාපාන සතිය ගැන වෙන්න පුළුවන්, තමන් යන ඉරියව්ව වෙන්න පුළුවන්, කරන වැඩේ වෙන්න පුළුවන්, පටිවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප වෙන්න පුළුවන්, මරණයට පත් වුණාට පස්සේ අවස්ථා 9 නවසීවිතක වෙන්න පුළුවන්, දෙතිස් කුණපේ වෙන්න පුළුවන්. මේව නුවණින් නිතර නිතර බලන්න, බලමින් හිතන්න, මේක අපි පරිහරණය කරාට මේක නෙවෙයි අපේ ජීවිතය, මේක සත්පුද්ගල සංඥාවෙන් ගන්න ගතිය ටිකෙන් ටික අපේ අඩු වෙනවා. දැන් අපි මමමයි ශරීරය, මගේ මේ ශරීරය කියන හැඟීමෙන් ඉන්නේ. එහෙම ඉන්න අදහස ටිකෙන් ටික අඩු වෙලා පිටස්සර කෙනෙක් මේ ශරීරය දෙස බලන විදිහට තමන් බලන ටිකෙන් ටික හුරු වෙනවා. වේදනාන පස්සනාව කියලා සැප දුක් ආදී වේදනා එන්නේ කොහොමද? ස්පර්ශයෙන් නිසායි වේදනාව එන්නේ. ඇසෙන් රූපයක් දැකලා චක්කු සම්පස්සේ නිසායි වේදනාව එන්නේ. ඇසෙන් ඇස උපයෝගී කරගෙන සෝත සම්පස්සේ කණෙන් ශබ්දයක් අහලයි වේදනාව එන්නේ කියලා, මේ ස්පර්ශයෙන් නිසායි වේදනාව හටගන්නේ කියලා වේදනාව ගැන, ඇතිවීම නැතිවීම ගැන ටිකෙන් ටික නෝන කුරු වෙනවා. වේදනාවක් එනකොට අනේ මගේ වේදනාව, මගේ රිදෙන්නේ කියන හැඟීම ටිකෙන් ටික අඩු වෙලා යනවා. යාට වේදනාවට පුද්ගලයෙක් නිර්මාණය කරන ගතිය අඩු වෙනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව, හිතට සිතක් පහළ වෙනකොට ඒ සිත මොකද්ද? රාග සහිත සිතක්ද, ද්වේෂ සහිත සිතක්ද, මෝහ සහිත එකක්ද, සමාහිත එකක්ද, කැළඹුණු එකක්ද, සංවර හිතක්ද කියලා හිතගෙන තමයි නිතරම සැලකිල්ලෙන් ඉන්නේ. ඒ හිතත් තමන්ගේ කියලා ගන්න යන්නේ. කිසිම දෙයක හිත හිර කරන ගතිය අඩු වෙනවා. දැන් අපිට දැන් මොකක් හරි දෙයක් දැක්කොතින් තමන් විශේෂ දෙයක් නම් ඒකට හිත එල්බ ගන්නවනේ. දැන් අපි ආව ශබ්දය තමන් අකමැති ශබ්දයක් නම් අපි කොහොමද තමන්ට මොනව හරි බාධාවක් තමන් අකමැති දෙයක් කියුණා කියලා දැන් මගේ අතින් වෙන්න පුළුවන් සමහරට. දැන් ඒක ඇතුළේ වැඩි වාර ගන්න හිතනවනේ තමන්නේ. එතකොට තමන් ඒකට තමන් බැසගෙන ඉන්නේ. අන්නේ බැසගත්තු ගතිය තමන් අකමැති දෙයට විතරක් නෙමෙයි, කැමති දෙයට උනත් ඒ හිතේ බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා මේ චිත්තානපස්සනාවත් එක්ක. ඊළඟට පින්නතේ ධම්මානපස්සනා කියලා තමන් කුසල අකුසල සියලුම චේතනා ගැන, චේතනා වැතිවීම නැතිවීම ගැන නුවණින් දකින්න හුරු වෙනවා. මෙන්න මේ විදිහට තමයි ටිකෙන් ටික ප්‍රඥාව දිනු කරන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි ඉදිරියේදී තවදුරටත් ධර්ම සාකච්ඡා පවත්වන පින්නතුන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ගිලම්පස සූදානම් කරන පින්නතුන් ඉන්නවා නම් ගිලම්පස සූදානම් කරන්න, පහළ මාලේ එහෙම ඉන්නවා නම් සූදානම් කරලා තියෙනවා නම් ගෙනල්ලා පූජා කරන්න පුළුවන්. මොහේ කියන්නේ පටිච්චසමුප්පාදේ පිළිබඳව ඇති දෙයක් නෙදලි කියලා කියන්න පුළුවන්. ඔව් එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒකේ අවස්ථා කීපයක් එක එක මට්ටම් වලින් විස්තර කරන්න පුළුවන්. දැන් ඔබතුමා අපි කියමු දැන් භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව ගැන ඔබ දන්නවනේ නේ. දැන් මම අඹ ගහ කිව්වොතින් මම අඹ ගෙඩියක් පෙන්නලා මම කියනවා මහත්තයෝ මේක අඹ ගෙඩිය නේද කියලා. මෙහුවා මහත්තයා ඔව් හන්දරෝගර අඹ ගෙඩිය තමයි කියලා. නමුත් මහත්තය දන්නවා අඹ වල වර්ග හුඟක් තියෙනවා, අඹ වලට කියන උද්භිද විද්‍යාත්මක නාමයක් වෙනම තියෙනවා. ඒ හුඟා පිළිබඳ මහත්තයෙක ඔළුව අදහසක් එනවා. හැබැයි සාමාන්‍ය ගත්තොතින් අඹ ගෙඩියක් මම පෙන්වලා කිව්වොත් ආවක අඹ තමයි කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය පරිසම්පාද නොදැනීම මොහේ කියලා කියනත් පුළුවන් සාමාන්‍ය අදහස ඒක. හැබැයි ගැඹුරට යද්දී ඒක තවත් වෙනස් කන් තියෙන අපි ඒක කියනවා. කියන්න පුළුවන් අද මට. ඇත්තෙන්ම දැන් මේ ලෝකයේද නැද්ද කියන එක තීරණය වන්නේ භූමියෙන් තීරණය කරන්න බෑ. ඉන්න භූමියෙන් තීරණය කරන්න බෑ. ඔව්. දැන් මෙතන ඉන්න පුළුවන් දෙවියෙකුත් ඉන්න පුළුවන්. මේ ආශ්‍රිතව. බල්ලෙකුත් ඉන්න පුළුවන්. ප්‍රේතෙකුත් ඉන්න පුළුවන්. මිනිස්සුෙකුත් මෙතන ඉන්න පුළුවන්. බ්‍රාහ්මණයෙකුත් ඒකට බණහන වෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට කියන පුළුවන් එහෙනම් බ්‍රාහ්මණයෙකුත් මිනිස්සුෙකුත් තියෙන කියලා. ඒ තමන් බලන විදිහට තමයි ඒවලෙම ලෝක නිර්මාණය වෙන්නේ. දැන් දැන් මම මෙතෙන්ට ආසාවෙන් මම මිය ගියොත් මේ පන්සලටම ලෝභකමින් දැන් එහෙම එකක් නෑ මගේ. හැබැයි බැරි වෙලාවත් හැබැයි බැරි වෙලාවත් එහෙම මේකම අනේ මටම ලැබෙන්න ඕන මටම විහනත් පැතුනත් හොඳයි නෝ කියලා. එහෙම ඇතැම් විට දැඩියත් දැන් මෙතන ඇතැම් විට ප්‍රේතෙක් භූතෙක්වත් වෙන්න පුළුවන්. මේ මුල්ලක වෙන්නත් පුළුවන්. එතකොට දැන් එතකොට කියන්න බෑ මේ ප්‍රේත ලෝකෙ එතකොට පන්සල තියෙන මේ ප්‍රේත ලෝකෙ කියලා කියන්න බෑ නේද? ඔව් ඇත්තම මේකයි දැන් ලෝකය කියලා කිව්වහම දැන් දිව්‍ය ලෝකේ ඉන්නවා සමහර සත්තු සිව්පාව දිව්‍ය ලෝකෙත් තියෙනවා දිව්‍ය ලෝකේ ඉන්නේ ඒ දෙවියෝ ආශ්‍රයෙන් සමහර අශ්වයන් ඒ අශ්වයන්ගේ පිට නැගින දෙවියන්ට අහසින් යන්න පුළුවන් ඒ අශ්වයට අහසින් යන්න පුළුවන් එතකොට ඒ දිව්‍ය ලෝකේ ආශ්‍රිතව ඉපදිලා ඉන්න ඒ දෙවියන් ආශ්‍රිතව ඉපදිලා ඉන්න සත්තුන්ට ඒ ලෝකෙමයි ඒ සත්තුන්ගේ ලෝකෙම තමයි හැබැයි ඒ සතට විශේෂ හැකියාවක් තියෙනවා හැබැයි එයා දිව්‍ය ලෝකේ දෙවියොත් එක්ක සම්බන්ධයමයි ගියා කියලා දෙවියන් ඇම්මිට නිවන් දකින්න පුළුවන් බණ අසෝවන් වෙන්න පුළුවන් හැබැයි අස්සයට තෝහන් වෙන්න බෑ අස්සය ඒ අපාගත ලෝකෙමයි ඉන්නේ එයාට පාස්කන්න එක වැඩි දැන් අපිට අපේ බල්ලෙක් කියලා දැන් මෙහෙ බල්ලෙක් ඉන්නවා ලංකාවේ දුප්පත් ගෙදරක බලපැටියෙක් ඉන්නවා. ඒ බලපැටියට බෙල්ලට පටියක් දාලත් නැහැ. තැන් තැන්වලින් ගහන කෙනා ගහනවා. පොළු වලින් ගහනවා. නාවන්නේත් නැහැ. එහෙමනේ දෙන්නේ. මෙහෙ ඉතින් කොච්චර සැපදනේ. නමුත් මෙහෙ හිටියත් ඒ බලපැටියෙන් නිවන් දකින්න බෑ. බණහන්න බෑ. අර පහසුකම් ටිකක් ආවයි කියලා තැන වෙනස් වුණාට එයාගේ ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. ඇමරිකාවේ බල්ලෙක් ආවයි කියලා ලංකාවේ මිනිස්සුන්ට වඩා ඇමරිකාවේ බල්ලා පින් කරයි කියලා කියන්න බෑ. එහෙම මිනිස්සුෙකුට ධර්මය අහලා ඒ ධර්මයෙන් යන්න පුළුවන් ඈත මේ සකට යන්න බෑ. ඒතකොට භූමිය වෙනස් නැහැ කියලා තැන නෙවෙයි ගැටලුව. තැන නෙවෙයි ගැටලුව. දැන් එහෙම ගත්තොත් නේ රහතන් වහන්සේ කෙනෙක් ගත්තොත් රහතන් වහන්සේගේ ඇතුළේ මේ සත්‍යම පණුව ඉන්නෝනේ. ඒතකොට රහතන් වහන්සේ රහත් නැහැ කියලා පණුව කරන්නේ නැද්ද? පණුව රහත් නැහැ රහතන් වහන්සේ කියලා එහෙම යන්නේ. රහතන් වහන්සේට වඳිනකොට ඉතින් පණුවත් වැඳලා පිළිවෙල ලබන්න ලබනවා සමාජය. ඉතින් රහතන් වහන්සේ ශරීරන සත්ව නිවන් දැකලා දෙන්නේ. නෑ නෑ නෑ ඒ භූමිය නෙවෙයි අපි භූමි කියලා කියනවා දැන් කාම භූමි රූප භූමි අරූප භූමි කියලා භූමි කියලා කිව්වට ඒ භූමිය කියන්නේ ඒ අදාළ ඒ කියන්නේ ඒ කර්මය කර්මා රූපව ඉපදිච්ච ස්වභාවයට කියන්නේ ඒ සිටුේෂන් එකට එතකොට ඒ සිටුේෂන් එක සහිතව එයා මෙතන ඉන්නත් පුළුවන් ගහකින් ඉන්නත් පුළුවන් වතුරේ ඉන්නත් පුළුවන් දිව්‍ය ලෝකේ ඉන්නත් අහසින් ඉන්නත් පුළුවන් තැන වෙනස් වෙන්න පුළුවන් හැබැයි තැන වෙනස් වෙනස් වුණාට ඒකේ ආත්මභාවය වෙනස් වෙන්නේ නැහැ එතකොට දැන් සතු සිව්පාව අපි ආශ්‍රිතව හිටිය කියලා ඒ යන මනස ලෝකය කියලා කියන්නේ නැහැ අපි. මනසින භූමිය හිටියට එයා මනස වෙන්නේ නැහැ. ඇත්තම දැන් අපි ඒකෙම කොටස අතම දැනුත් මේ සාකච්ඡා කළේ අපාය කියන්නේ ඇත්තෙම මානසික ස්වභාවය වෙනස් වීමෙන් මානසිකයේ මනසෙහි ලෝභ දේශ මොහ වැඩි වීමේ ප්‍රතිඵලයක් හැටියට අපේ භෞතික ශරීරය වෙනස් වීමේ ස්වභාවය තමයි අපාය කියලා කියන්නේ. ඒක බුදුදහමෙන් පැහැදිලිවම කියනවා. අනිත් ආගම්වලත් දිව්‍ය ලෝකේ අපාය කියන දෙක හැබැයි බුදුදහම වෙනසක් තියෙනවා. දැන් බුදුදහමේ වෙනස තමයි බුදුදහමේ සදාකාලික අපායක්වත් සදාකාලික දිව්‍ය ලෝකයක්වත් කියන්නේ නැහැ. නමුත් වෙනත් ආගම්වල කියන්නේ අපායට ගියොත් අපායමයි. දිව්‍ය ලෝකෙට ගියොත් දිව්‍ය ලෝකෙමයි. නමුත් ඒවත් අස්තිර සදාකාලික නොවන ස්ථාන හැටියට බුදුදහමෙන් කියන්නේ. ඒ වගේ යම්කිසි කාලයක් යා කර්ම බිඳලා ඒ කර්ම ඉක්මුණාට පස්සේ නැවත උසස් තැනකට එන්නත් පුළුවන්, ඵලය ගන්න යන්නත් පුළුවන්. ඇත්තම අපාය කිව්වහම දැන් අපිට පේන සිව්පා සත්තු මේ අපිත් එක්ක එකට ආශ්‍රිතව ජීවත් වෙන සතුන්ට අමතරව තවත් പ്രേත ලෝකයේ අවීචී ආදී අපායන් සිය ගණක් තියෙනවා, ප්‍රභේද තියෙනවා, බුදුදහමේ දක්වලා තියෙනවා. සමහර ලෝක අපිට පේන්නේ නැහැ. කර්මාන රූපවම සත්‍යයන් යම් යම් අකුසල වලට විපාක දෙන ස්ථාන මේ විශ්වයේ තියෙනවා. ඒතර අපට නොපෙනු නැහැ කියලා අවටිව නැහැ කියන්න බෑ. බුදුදහමේ පැහැදිලිවම දැක්වෙන මේවා. ඔය අපා දඬුවම් දෙන තැන්, ඔය කටු ගහ යන ඒ වගේ ස්ථාන කර්මාන රූපව නිර්මාණය වෙච්ච තැන් තියෙනවා මේ විශ්වේ. එතකොට ඒව අපේ ඇහි දැන් තියෙන මට්ටම සියුම් නැති නිසා අපිට නෑනේව පේන්නේ. දැන් සමහර දැන් බල්ලන් වගේ සත්තු බලන්න, පූස වගේ සත්තු බලන්න, ඒ සත්තුන්ට අපට නොඇසෙන යම් යම් පරාසයන් ඇහෙනවනේ. ඒ සත්තුන්ට අපට නොපෙනෙන සමහර දේවල් පේනවනේ. එතකොට අපට නොපෙනු නැහැ කියලා ඒ දේ නැහැ කියනවාද අපි? සමහර පූසන් ඉන්නව, බල්ලෝ ඉන්නව, ගහක කොළයක් වැටුණාත් ඒ සත්තුන්ට ඇහෙනවා. ඇහෙන උතරන්නේ බුරනෝ රැට. එතන අපට එච්චර දිනුනේ අපේ. හැබැයි අපට දිනුනේ නැහැ කියලා අපේ මේ අපේ පින් අඩුයි කියන කතාවක් නැහැ. ඒ සත්‍යයන් අනුව තේන ස්වභාවයන් තියෙනවා. ඒ සත්‍යයන්ට යම් යම් කර්මා රූපව වැහිච්ච තැන් තියෙනවා. දැන් අපට මෙන්න මේකෙදි තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ශ්‍රද්ධාවක්, බුදුහාමුදුරන්ගේ සම්මා සම්බුද්ධත්වයෙන් ගෞරවයක් අපට අවශ්‍ය වෙන මෙන්න මෙතෙන්දී. එතකොට ඒ අපට දැනට නොපෙනෙන දේවල් ටික ගැන අපි යම්කිසි විදියක විශ්වාසයකින් මුලින් පිළිපදිනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හැබැයි ඒක කියන්නේ අපි හැමදාම මේ විශ්වාසයෙන් කම්පිටන්ට් එකෙන් ඉන්නවා කියන. කම්පිටන්ස් එක ටික කලක් තියෙනවා. හැබැයි ඒක එක්ස්පීරියන්ස් එකක් බවට පත් වුණාට පස්සේ ඒක අපේම වෙනවා ඒක. දැන් උදාහරණයක් ඇටියට අපි යම්කිසි අලුත් තැනකට යනවා කියමු. අපි කියමු අපි මෙහි ඉඳන් අපි යනවා කියමු. තව ස්ටේට් එකකට ඩ්‍රයිව් කරගෙන යනකොට අපි කලින් ගිහිලා නැහැ, කෙනෙක් කියනවා යා මේ පාර යන්න. ෆයිව් එක යන්න යනකොට මේක මේ ප්‍රීවේ ගහන ඒ කියන්නේ එතන මේ වගේ ලොකු හන්දියක් තියෙනවා. ඒ ආශ්‍රිතයි ඒ පහුකල යනකොට ලොකු රෙස්ට් ඒරියා එකක් තියෙනවා. ඒ රෙස්ට් ඒරියා එකට කලින් ඔයා තෙල් ගහගෙන යන්න, ගෑස් ගහගෙන යන්න, නැත්නම් ඔයාට ආයි හැතැම්ම 100ක් යනකම් ගෑස් ස්ටේෂන් එකක් නැහැ. කොහොම කියලා කියනවා. ඒත් අපි කවදාවත් ගිහිල්ලා නැහැ ඒකේ. නමුත් අපි යන්න කලින් අර කියපු දෙන කෙනා ගැන විශ්වාස කරනවා. විශ්වාස කරලා අපි යනවා. හැබැයි ඒ විශ්වාස කරාට අපට පාඩුවක් නැහැ. මොකද එයා ඇත්ත කියන්නේ. අපිටම ඒ ගමන යනකොට අපට එයා කියපෝ ඒ ප්‍රීවේ කහුව වෙනවා, රෙස්ට් ඒරියා එක කහුව වෙනවා, එයා කියපෝ ගැර කාන්තරයත් අහුව වෙනවා. ඒ ඔක්කොම ටික අපි දැන් දකිමින් යන්නේ. අන්න ඒ වගේ තමයි බුදුදහම කියලා කියන්නේ. අපට ඒ කියන දහම් ටික ඔක්කොම එක විටම අපට පේන්නේ නැහැ. අපි යම්කිසි ප්‍රමාණයක් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි යම්කිසි විදියක විශ්වසනීයත්වයකින් මේ කියන්නේ. හැබැයි දැනට අපට දැනටම අපේ ජීවිතයේ පේන කාරණා ටිකක් තියෙනවා. දැන් අපිට කෙනෙක් ගැන දැඩි ආසාවක් නැත්නම් කෙනෙක් ගැන දැඩි අමනාපයක් හිතන අවස්ථින් අපේ හිතේ තියෙන සතුට නැති වෙනවා කියන එක අපි දන්නවනේ. අපිට ඒක හොඳටම පේනවනේ. එතකොට යමක් ගැන දැඩි ආසාවක් දැඩි රාගයක් ඇති වුණොත් අපිට හිතේ පීඩාවක් නේද අපි දන්නවනේ නේ. අපිට විශ්වාසය නේ ඒක. අන්න ඒ වගේ පිළිපදින්න පුළුවන් ටික දැනට පිළිපදින්න. තමන්ට හිතෙනවා නම් අනේ ඔය කිව්වට අපායවල ඔය දඬුවම් දෙන ඔය කොහෙද තියෙන්නේ බලන් විද්‍යාවනොත් තාම කියලා නැහැ. අර මේ මම ස්ටීවන් හොකින් මත තාමෝග කියලා නැහැ. ඕක කොහොමද කියන්නේ? කමන්නේ නැහැ. තමන්ට පිළිපදින්නේ තමන් හිතනවා නම් ඒක වෙන්න බෑ කියලා. කමන්නේ හිම තිබිච්චාවි. තමන්ට අඩුවා නෙමෙයි. සදාසි උපහාරි පේනවනේ නේ බල බලල් හරි. හතර පහ එකක් හරි පේනවනේ නේ. ආ හරි. පේන එක හරි. ඒ පේන එක දිහා බලලා ඉතුරු ටික වඩන්න. ඉතුරු ටික වඩනකොට මේ ධර්ම කාරණාවට ටිකෙන් ටික අපේ ජීවිතයට සම්බන්ධ වෙනකොට අපට මේ ධර්මයේ ගැඹුරු කාරණා අපේ ජීවිතයෙන්ම දකිනකොට අපිට අනිවාර්යයෙන්ම අරමුණ දැක්කත් බුදුහාමර ගැන ගෞරවයෙන් ඉතුරු ටික අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා ඒ වැත්තෙම දැන් සාමාන්‍යයෙන් බෞද්ධයන් විතරක් නෙවෙයි ඇත්තෙම බුදුහාමර ලෝකේ පහළ වෙන්නත් කලින් සතර අපාය කියන එක, දිව්‍ය ලෝකය කියන එක, බ්‍රහ්ම ලෝකය කියන එක මිනිස්සු අහලා නෙවෙයි, කණෙන් අහලා නෙවෙයි, ඒගොල්ලන් හිත දියුණු කළා ධ්‍යාන අභිඥාවලින් ලෝක මිනිසු දැකලා තිබුණා. හිත දියුණු කරපු අය බුදුහාමුදුරු ලෝකේ පහළ වෙනත් කලින් ඒ විතරක් නෙවෙයි දැනටත් වෙනතුනි ලෝකේ බොහෝ දෙනා බෞද්ධ නොවන අය මේ සංකල්ප දැනට විවිධ විදිය පරේෂණ වලින් ඒ වගේම නොයෙක් විදිය විශේෂයෙන් මෝහනය කළා. සමහර විට යම් යම් අමනුෂ්‍යයන් පිළිබඳව කරපු පරේෂණ වලින් සමහර මනුස්ස ලෝකයට ආපු අය කියපු සමහර අධ්‍යක්ෂයන් වලින් උපතින් බෞද්ධයන් නොවන සමහර අයත් අපාය සහ දිවි ලෝක කියන මේ දේවල් විශ්වාස කරමින් දැන් ඉන්නේ. ඒත් අදාළ පොතපත මනෝවිද්‍යාව, මෝහන විද්‍යාව, භූත විද්‍යාව ආදී නොයෙක් විදියේ විෂයන් බිහි වෙලා තියෙනවා. දැන් ඒ විෂයන් බොහොමයකින් එන්න එන්නම දැන් ඒව පිළිඅර ගනිමින් ඉන්නේ. ඉතින් අපට තියෙන ලොකුම වාසිය ඒව කියන කලින් බුදුදහම ඉතාම පැහැදිලිව මේ සතර පයන් ආදී ස්ථාන, ඒවගේ ප්‍රභේද, ප්‍රේත ලෝකයේ ස්වභාවය කොහොමද, අසුර ලෝකයේ ස්වභාවය කොහොමද, අවීචිය කොහොමද, මේ හැම තැනම ගැන පැහැදිලි චිත්‍ර, පැහැදිලි විස්තරයක් අපට තියෙනවා. ඒ විස්තර විතරක් නෙවෙයි, ඒ විස්තර අපි චිත්‍ර වලට නගලා තියෙනවා, කැටිහම් වලට නගලා තියෙනවා, ගල් ඇතැමිට ගල් ගුහාවල නෙලලා තියෙනවා, පිළිම හදලා තියෙනවා. අපට ඔක්කොම විද්‍යාඥයෝ දැන් අලුත් අය කියන කලින්ම අපේ ආචිල සියල ගිනාම අපි දැකලා තියෙනවා අපේ ලෝකේ. අපට තියෙන ලොකුම වාසිය ඒක. ඒව අපිට හිතනවා නම් එහෙම වෙන්න බෑ කියලා එකට කමක් නෑ. බුදුහාමුදුරුවෝ ඔක්කොම පිළිගන්න කියලා නෑ. හැබැයි තමන්ට දැනට මේ ධර්ම තුලින් පිළිගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ටික තමන් පිළි අරගෙන ඒ තුලින් ඉක්මනින්ම ජීවිතේ ඉදිරියට යන්න. එහෙම නැතුනොත් අපේ මේ වටිනාම ජීවිතෙන් අපි ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. මහත්යාව ප්‍රශ්නේ දැන් අනිත් ප්‍රශ්නේ කිවරනේ සමන් කියන්න. මෝහය කියන කාරණය, මෝහය සහ අවිද්‍යාව කියන කරුණු දෙක සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් අපි ඉග්නොරන්ස් කියලා කියනවා, ඩිලූෂන් කියලා කියනවා. ඒ දෙකම ත්‍රිපිටකයේ සමහර තැන්වල ඒ දෙකම සමාන වචන විදිහට විස්තර කරනවා. මෝහය සහ අවිද්‍යාව කියන දෙකම සමාන වචන විදිහට කියනවා. හැබැයි ඒ දෙකේ පොඩි වෙනසකුත් තියෙනවා. සමහර තැන්වල ඒ දෙක වෙනස්වත් විස්තර කරනවා. සාමාන්‍යයෙන් මෝහය කියලා කියන්නේ කර්මඵලවත් අදහන් නැති ස්වභාවය. දැන් පින්කම් කරාට ආනිසංස නැහැ, අකුසල කරාට ඒකේ ආදීනව නැහැ. අන්න ඒ දේවල් විශ්වාස නොකරන අයට තමයි මෝහය කියලා කියන්නේ. මෝහෙන් යුක්තයි කියලා කියන්නේ. එතකොට විචිකිච්ඡා කියන්නේ සැකය. මම අතීතේ හිටියද නැද්ද, බුදුහාමුදුරු ඉන්නවද නැද්ද, එහෙමම නොකේ නොයක් නොයක් දේවල් ගැන ඇද්ද නැද්ද කියකිය සමට සැකය. ඒක වෙනස්. එතකොට සැකයයි මේකේ දෙක සම්බන්ධය තියෙන නමුත් දෙකක් ඒක. එතකොට මෝහය කියලා කියන්නේ මූලික අවස්ථාව ගත්තොතින් යම් කිසි කෙනෙක් කර්මඵල අදහන් නැත්නම් අන්න ඒක තමයි, ඒ ස්වභාවය තමයි මෝහය කියලා කියන්නේ. දැන් ඔකට බුදුදහමේ කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. මවක් නෑ, පියෙක් නෑ, මෙලොවක් නෑ, පරලොවක් නෑ, දුන් දියානිසංස නෑ, ත්‍රමණ බ්‍රාහ්මණයන් නෑ, යහපත් දේවල් ආනිසංස නෑ, ඔහොම කියලා 10ක් තියෙනවා. අන්න ඒ 10ම නොපිළගන්න ඇට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිකයි කියලා. අඩු ගානේ තමන්ගේ අම්මා තාත්තවත් පිළිගන්නේ, අම්මා තාත්තා කියන්නේ අම්මා තාත්තගෙන් බිහි වුණා කියන එක පිළිගන්නවා. අම්මා තාත්තට උපස්ථානයක් කරන්න අනිසංසයක් ලැබෙන්නේ නැහැ කියන එකයි මව්පියන් පිළිගන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඒකවත් නොපිළගන්න සමහර අය ඉන්නවා. අන්න ඒ 10ම නොපිළගත්තොත් තමයි, 10ම දැඩිසිය ප්‍රතික්ෂේප කරොත් තමයි අපි කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒක මෝහයේ පල්ලෙහාම ප්‍රහාණය. ඒක මෝහයේ අන්තිමටම ගිහිල්ලා. එතකොට අන්න එවැනි මෝහයේ තත්වයක ඉන්න කෙනෙක් ගැන තමයි ධර්මයේ කියන්නේ එයාලා නිරයටම යනවා කියලා. දැන් ආනන්තර කර්මයක් කළත් නිරයේ උඩරිම ඉන්නේ එක කල්පයක්. එක මහා කල්පයක් නිරේ දුක් විඳිනනෝ මාමරොත් පියමරොත් යෝගේ තත්වෙන්නේ. නමුත් කියනවා මෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තොතින් කෙනෙක් එයා කල්පයක් කරන වැඩි කියලා. එයා ඒ මිත්‍යා දෘෂ්ටියේ ප්‍රබලයේ වත්හරින කමයි කියලා නික්මන්නේ නැහැ කියලා. දැන් මව මරල පියා මරල ආනතර කර්ම කරොදින් කාලයක් හරි සීමාවක් තියෙනවා. අරකේ සීමාවක් නැහැ කියලා කියන්නේ. එතකොට සමහර අය අර 10ම නොපිළගත්තට සමහර අය 10ම ප්‍රතික්ෂේප කරන්නේ, යම් දේවල් පිළිගන්නවා ඒකේ. දැන් සමහර අය වෙනත් ආගම්වලත් තියෙනවා. Hindu ආගමේ, Catholic ආගමේ, Islam ආගමේ සමහරක් තැන් ඉන්නවා. මව්පියන්ට සලකනවා, දන් දෙනවා, දුගියට සලකනවා. එතකොට ඇතැම් විට හාමුදුරු කෙනෙක් දැක්කොත් වඳිනවා. ඒවත් ගන්න පළකයි. නමුත් වෙනත් ආගමක ඉන්නේ. එතකොට දැන් ඒ අය බලන කියන්නේ පපාගත වෙනවා කියලයි. දැන් මේ මිත්‍යා දෘෂ්ටිකයි අපි වගේ බෞද්ධව නෙවෙයි. ඔයගොල්ලන් ඉතින් මිත්‍යා දෘෂ්ටිකයි. ඔය හවල් ආගමේක එහෙම කියන්නේ නැන්නේපා. ඒගොල්ලන්ටත් පුළුවන් සුගතිගාමී වෙන්න. බුදු දහමේ දැක් වෙන සෝතරල දැක් වෙනවා. හැබැයි බෞද්ධ කෙනෙක් අපාය යන්න පුළුවන්. බෞද්ධ නාමයෙන් ඉන්න කෙනෙක් අරගොල්ලන් සුගතිගාමී වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ අය උපතින් අර වෙන වෙන දෘෂ්ටිවල හිටියට ප්‍රධාන සංකල්පවලදී ඒගොල්ලන් අනිත්ට වඩා මානසිකල මට්ටමේ ඉන්න පළක්කය. ඒකයි ඒ නිසා අන්න එතෙන්දී මිත්‍යා දෘෂ්ටියේ 10ම නැති වුණාට 10ම යන්නේ නියම් යම සමහර දේවල් වලින් ඉන්නවා. එතකොට ඒත් මෝහය තමයි. නමුත් අර දැඩි මෝහය ගිහිල්ලා නියත මිත්‍යා දෘෂ්ටිය ගිහිල්ලා නැහැ. එතකොට සමහර අය ඉන්නවා මෝහය නැහැ. නමුත් අවිද්‍යාව තියෙනවා. ඇයි ඒ කතාව තේරුම් මොකද්ද? දැන් පැහැදිලිවම දැක්වෙනවා අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කාරණා බුදුදහමේ. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ඔහොම විස්තරයක් වෙනවනේ. ඒත් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එකෙන් සංඛාර විස්තර වෙනවා. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියලා. පුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ පින් කරන ස්වභාවය. පින් රැස් කිරීම. පුණ්‍ය චේතනා පාල කර ගැනීම. අපුඤ්ඤාවි සංඛාර කියන්නේ අකුසල චේතනා පාල කර ගැනීම. ආනෙන්ජාවි සංඛාර කියන්නේ අරූපාවචර ධාන මට්ටමට හිත දිනු කිරීම. ඒතර මේ තුනම කරනවා සමහර අය අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු විදිහට අවිද්‍යාව මුල් වෙනවා. දැන් යම් කෙනෙක් දානයක් දෙනවා. දානයක් දෙන වෙලාවේ එයා කර්මඵල අදහගෙන දෙන යාගෙනක මෝහය නැහැ. මොකද මෝහය තියෙනවා යාට කරන්න බෑ ඒක. අර දැඩි මෝහය කියන එක නැහැ. එයා කර්මඵල අදහනවා. නමුත් යාට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැහැ. පරිසම්පාදේ ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා යාට අවිද්‍යාව දුර වෙලා නැහැ. යාට විද්‍යාව පහළ වෙලා නැහැ. නමුත් මෝහය නැහැ. මෝහය නැති වුණාට යාට තව දුරට අවිද්‍යාවක් තියෙනවා. දැන් දානේ දීලා අපි කියමු හාමුදුරුවනේ කියලා. ආමේ දානේ දෙන්න කලින් මේ හාමුදුරු හිටිය දානේ දුන්නට පස්සෙත් මේ හාමුදුරු ඉන්නවා නේ මට මේ පිනෙන් දිවි ලෝකේ යන්න ලැබෙනවා. ඒ ප්‍රමාණෙන් යා පුණ්‍යම සංකාර කරන්න පුළුවන්. යාට සුගතියට බාධාවක් නැහැ ඒක. නැවත මනස ලෝකෙට යන්න හෝ දිවි ලෝකෙට යන්න යාට ඒක බාධාවක් නැහැ. හැබැයි එයා අර බුදුදහමේ කියන විදිහට එයා අවිද්‍යාවෙන් දුර වුණ කෙනෙක් වෙන්නේ නැහැ. දැන් අපි රුවන්වැලි සෑය ළඟට යන්න පුළුවන්. අනේ දුටුගම රජතුමා හද මේ රුවන්වැලි සෑය දැන් අවුරුදු 1000කටත් වැඩි මේ අනුරාධපුරයේ මේක තියෙන්නේ මම දැන් යනවා ලංකාවේ ඉඳලා මේක වන්දනා කරන්නත් යනවා කියලා යනවා කලින් යන්න කලින් නිර්වාණය සෑදීපානේ මම ඒ නිර්වාණය සෑද වැන්දා වැන්දලාවට පස්සෙත් මම ලබන අවුරුද්දෙත් යනවා කට කියලා දැන් හැංගීමෙන් ඉන්නවා ඒ තමයි ලබන අවුරුද්ද යන්නේ යන්නේ අපිට යන්න වෙන්නේ නිර්වාණය සෑගෙන මේ දේත මේ යනවා ඇතැමිට මෙයා දිවි ලෝකෙත් යනවා අර සිටුවිල්ල එනවා මල් මාලා පෙන්නලා ඇතැමිට රුවන්වැලි සෑ ආශ්‍රිතම දෙවි කෙනෙක් වෙනත් පුළුවන් මේ අපිට යගේ සුගතියකට බාධාවක් නැහැ නමුත් යා අවිද්‍යාව දුරුණු කෙනෙක් වෙන්නේ නැහැ. අපි බුද්ධිමත් නම් අපිට මේ පුඤ්ඤාවි සංඛාරත් කරන්න පුළුවන්. එතෙන් මෙතන පුඤ්ඤාවි සංඛාර කියන වචනය අහුන උනට පුණ්‍ය කර්ම කුසල කර්ම කරන්න පුළුවන් අපිට සංස්කාර රැස් නොවන විදියට. තමන්ට සසරට යන විදිය පුණ්‍ය නිධානයක උත්පත් කර ගනිමින් නිවන පැත්තට අභිමුඛ කරගෙන අපිට කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ වගේ දෙයක් කරෝතින් මේ වගේ අනිසංස තමන්ට තියෙනවා. හැබැයි මම මේ දුඩුගම රජතුමා මේ චෛත්‍ය හදුවා වැත්ත. නමුත් මේ ළඟට චෛත්‍ය ළඟට යනකොට මේ නිර්මාණයන රූපය මේ මොහොතේ මේ ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සේ මේ කර්ණාටිකේ එකතුවකින් තමයි මේ සිතිවිල්ල මේ සංකල්පය දැන් හටගත්තේ කියලා ඒක වදින් වැඳලා එතනින් ඉක්මනවත් එක්කම මේ සංකල්පය මේ ස්කන්ධ පංචකය මෙතනම නිරුද්ධ වුණා කියලා ඒකත් දකිමින් අපිට කෙනෙකුට වන්නම් බුද්ධිමත් විදියට බලන්න පුළුවන් ඒක. දැන් රහතන් වහන්සේ කෙනෙක් මේ කාලේ වැඩ හිටියත් ඇතැම් විට රහතන් වහන්සේ කෙනෙක් වුණත් සරුවනලෙස ආශ්‍රිතව නම් ඉන්නේ ගිහිල්ලා වන්දනා කරන්න පුළුවන්. ලෝකයට ආදර්ශයක් වෙන්න උන්වහන්සේගේ කෘතඥතාවයට රහතන් වහන්සේ කෙනෙක් වුණත් වඳින්න පුළුවන්. රහතන් වහන්සේ වඳින්නේ කොහොමද? අර තමන් යන්න කලින් මේක තිබ්බ නෙවෙයි දැන් අපි කණ්ණාඩි ළඟට යන්නේ. අපි කණ්ණාඩි ළඟට යන්නේ කොහොමද? අපි කලින් මං යන කලිනුත් කණ්ණාඩි රූපේ තියෙනවා කියලා දියන්නේ අපි. නෑනේ නේ? අපි දන්නව කණ්ණාඩි ළඟට යනකොටම රූපේ නිර්මාණය වෙනවා. අන්න ඒ රූපය බලන්න හිතාගෙන තමයි යන්නේ අපි. අපි කලින් තිබිච්ච රූපයක් බලන්න කණ්ණාඩි යන්නේ කවදාවත් යන්නේ නෑ. ඇයි යන්නේ නැති අපි? අපි බුද්ධිමත් නිසා. අපේ ප්‍රඥාව වැඩි. අන්න ඒ වගේ තමයි. දැන් අපි කියමු දැන් බලපැටියෙක් කණ්ණාඩි ළඟට යනකොට කලිනුත් ගිහලා තිබුණා නම් එයා යන්නේ අය කලින් රූපේ බලන්න. අපි යන්නේ කොහොමද කණ්ණාඩි ළඟට? ඒවල නිර්මාණ රූපේ බලන්න. එතකොට කලින් කණ්ණාඩි රූපේ තිබ්බේ නැහැ කියලා අපි කණ්ණාඩි ළඟට නොමිලේ ඉන්නවද? කණ්ණාඩි ළඟ ඉන්න එක්මනවත් දෙක්කම රූපේ නැති වුණා කියලා අපි ඊළඟ දවසේ කණ්ණාඩි ළඟට නොමිලේ ඉන්නවද? අපි කවදාවත් එහෙම කරන්නේ අපි නැවත නැවතත් කණ්ණාඩි ළඟට යනවා. මේක දැනගෙන අපි යනවා. ඇයි යන්නේ අපි? අපි යන්නේ ඒකෙන් ලබන තියෙන ප්‍රයෝජන ටික ලබන්න. ඒ ප්‍රයෝජන ටික ලබන්න අර අපේ දැනුම අපේ ප්‍රඥාව බාධාවත්ද? අපේ ප්‍රඥාව බාධාවන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේම දැක්මක් තමයි මේ අපි යම් තාක් ලෝකෙහි දැනුමක් ලබනවා නම් අපේ ඇසෙන් රූපය දැකලා කනෙන් ශබ්දය අහලා නාසයෙන් ගඳ සුවඳ විඳලා මේ ඉන්ද්‍රිය හයෙන්ම අපේ කිසියම් අරමුණක් ලබනවා නම් ලබන්නේ ඒ මොහොතෙහි අර කණ්ණාඩිය ළඟට ගිහිල්ලා රූපය බලනවා වගේ කණ්ණාඩිය ළඟින්ම රූපය ඉක්මනකොට ඒක නික්ුණා වගේ ඒ මොහොතට ලබන අත්දැකීමක් තමයි මේ හැම මොහොතෙම අපි ලබන්නේ. මේක ඇති වෙනවා නිරුද්ධ වෙනවා. මේකට කියන්නේ නාම රූපේ වලට හත ගන්නවා නිරුද්ධ වෙනවා. වෙනත් විදිහකින් කියනවනම් ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥානයි කියන මේ පංචස්කන්ධය නැත්තම් පංච උපාදාන ස්කන්ධය හැම මොහොතෙම අපේ ඉන්ද්‍රිය ඥාණයට අනුව අපි දකින අසන දේවල්ට අනුව හැම මොහොතෙම හට ගන්නවා. හැම මොහොතෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන නොදැනුවත්කම නිසා අපේ තියෙන අවිද්‍යාව නිසා ඒ නිරුද්ධ වෙච්ච එක නැවත අපි තව සිතුවිල්ලකින් ගන්නවා. අන්න ඒ ගත්තොත් වෙන්නේ මොකද්ද? යමක් ලස්සන දෙයක් වෙන්න පුළුවන්, අකමැති දෙයක් වෙන්න පුළුවන්. මොකක් ගත්තත් ඒ නිරුද්ධ වෙච්ච දේ ඇතේ කියලා ගත්තොත් එන් ගත්තේ මොනවද? අපි ගත්තේ ජරා මරණ දෙකයි ගත්තේ. ඒකෙන් නිදහස්නා වෙන්නේ අපි තාම වටිනා දේවල් හැටියට සිප වෙනද ගන්න පුළුවන්, තමන්ගේ කියලා තියා ගන්න පුළුවන්. ඒ දේ ඔස්සේ අනාගතයේ වෙන්වීමෙන් වෙන දුක, දිරහපත් වීමෙන් වෙන දුක, මරණයෙන් වෙන දුකයි ඒ ටිකයි අපි ගත්තේ. වෙන දෙයක් නෙවෙයි. හැබැයි අපි දක්ෂණ අපේ දරුවන්ගේ යුතුයම් කරන්න පුළුවන්, තවයි තමන් ඉන්නගේ තව ලොකුවට හදාගන්නත් පුළුවන්. දැන් ඉන්න වාහනේ දැන් තියෙන වාහනේ විකුණලා තවත් ලොකු හොඳ කැමති වාහනයක් ගන්නත් පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. තමන්ගේ දරුවෝ නෙමෙයි දරු මොනතරෝ ටිකක් හදන්න පුළුවන් වුණා. කිසි ගැටලුවක් නැහැ. බුදුදහමේ වෙපා කියලා නැහැ. විසාකාවට දරු මොනතරු මිනි වීඩියෝ 100කට වඩා හිටියා කියලා කියනවා. මේ සෝවාන් වෙච්ච කෙනාට අවුරුදු 7 සෝවාන්ව පස්සේ විවාහ වුණේ. ඒතර මේ අවබෝධයේ සහිතව හිටියට පස්සේ පිනතුනේ අර යුතුයම් ටික අපි පැන ගමන් අපිට දුගෙනුත් නිදහස් වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් තමයි අපි දෙලොවම ජයග්‍රහණය කරා වෙන්නේ. ඒ නිසා ගියේ පින්නතුන් හැටියට එක විටම අපට වගකීම් වලින් නිදහස් වෙන්න බෑ. අපට ඒ යුතුයම් ටික සමාජ සම්මජිත යුතුයම් ටික අපිට කරන්න වෙනවා. ඒ ටික කරන ගමන්ම තමයි අපි දක්ෂ වෙන්නට ඕන ඒ දුක් ටිකෙන් නිදහස් වෙන්න. ඕනම වෙලාවකව තමන්ට අහිමි වෙන බව මේ අවබෝධයත් එක්කම තමන්ට ලැබෙනවා. හැබැයි එහෙම නැති වුණාට පස්සේ, ලෙඩුණාට පස්සේ, මහලු වෙල තියෙන දුක ලැබුණාට පස්සේ මරණාසන්න වෙලාවේදී අපිට හිත හදා ගන්න බෑ. කලින්ම තමන් මෙන්න මේ යථාර්ථය තමන් නුවණින් දැකලා හැකිතාක් මේක විදර්ශනා වශයෙන් වඩන්නට ඕන. නුවණින් මෙනෙහි කරන්න ඕන. හැම මොහොතෙම මේ ඇස කියන එක භෞතික ඇස තියෙනවා. නමුත් මේ රූපය බලන්න නිර්මාණය වෙච්ච, මේ ශබ්දය හන නිර්මාණය වෙච්ච මේ කන, මේ ඇස, මේක මේ මොහොතේ හටගත්තු දෙයක් කියන එක දකිනවා. දැන් කන, දැන් තමන්ට මේ පේන කන හෝ කම්බරේ කියන එක පේන උපදේ පටන් තියෙනවා. ඒක ගැටලුවක් නෑ. ඒක නෙවෙයි බුදුදහමේ ගැඹුරු තැන. බුදුදහමේ කියන්නේ මේ ශබ්දය හන්න දැන් හේතු වෙච්ච ඒ කනේ හැකියාව මේ මොහොතේ හටගත්තේ මේ හේතු ටිකක එකතුවක් විදියට. මේ රූපය බලන්න දැන් මේ පහළ වෙච්ච චක්කු විඥාණය මේ පහළ වෙච්ච ඇස මේ රූපය මේ මොහොතේ හටගත්තු දෙයක්. මේ ශබ්දය මේ මොහොතේ හටගත්තු දෙයක්. ඒක කලින් තිබුණා ඇති උනේ නැහැ. මේ මොහොතේ තිබෙක නැවත අනාගතයට යන්නේත් නැහැ. මේ කන මේ ශබ්දය අත එකතු වීම මේ සියලුම හේතු දෙක එකතු වීම ප්‍රතිඵලයක් විදියට මේ මොහොතේ මේ අත්දැකීම ලැබුවා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මේ අහන දේ තමයි, මේ දකින දේ, මේ රස විඳින දේ, ස්පර්ශ විඳින දේ, ඝන සුවඳ විඳින දේ, හිතරෙන සිතුවිලිත් කියන මේ ඉන්ද්‍රිය හයම ගන්න අරමුණු වල ස්වභාවය මේකයි. හැම මොහොතෙම ඒ මොහොතට හේතු ඇති වෙද්දී ඇති වුණා හේතු නිරුද්ධ වීමත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැබැයි ඒ නිරුද්ධ වෙච්ච එක තමන් ඇති දෙයක් හිතට ගත්තොතින් අර කලාමැදිරිය හෝ සතෙක් අර පහන් දැලට පනිනවනම් කලාමැදිරියා ඒකට ආස්ථාවෙන් පැනනොතින් මෙරු හරි සතෙකුවර පනිනවනේ. ඒ පනින සතා ආලෝකයට ආස්ථාවෙන් පැනනොතින් මොකද වෙන්නේ? ඔව්, පිච්චෙන එක වළක්වන්න බෑ. එතකොට මේ ඇස් කන්න ආසාදියෙන් ගන්න අරමුණු ස්ථිර දෙයක් හැටියට ගත්තොතින් අවිද්‍යාවෙන් ගත්තොතින් දරුවා වැළඳ ගත්තා වෙන්න පුළුවන්. නමුත් අර ආලෝකයට පහන් දැලට ගියපු සතා වගේ දරුවා විතරක් නෙවෙයි අපි ගන්නෙ, ඒත් එක්කම ජරා ව්‍යාධි මරණ ටිකත් එක්කයි ගන්න. ඒ නිසා ඒකෙන් නිදහස් වෙන්න නම් අර තමන් මනසින් ගන්න ස්වභාවය, මනසින් නিত্য සැප ආත්ම වශයෙන් ගන්න ස්වභාවය ටිකෙන් ටික අඩු කර ගන්නට ඕන. අඩු කර ගන්න කියලා අපිට කරන්න බෑ, මේ දර්ශනේ ඇති කර ගැනීම විතරයි අපි කරන්න ඕන. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ නෑ මම ලෝභ කරන්නේ නෑ කිය කිහමනේ. ඒක නෙවෙයි පිනතනේ කරන්න ඕන. මං අනිත්‍යයට ද්වේෂ කරන්නේ නෑ කියලා හිතුවොත් ද්වේෂය නැති වෙන්නේ නෑ. යම්සේ ප්‍රමාණයකට ඒ කියන වෙලාවෙ නැති වෙලා තියෙන පුළුවන්. නමුත් ඒකට විසඳුම ලැබෙන්නේ නෑ. ඒතර මේ පැත්තේ තමයි මේන් ස්විච් එක තියෙන්නේ. ට්‍රිප් ස්විච් එක මෙහෙ තියෙන. මොකද ට්‍රිප් ස්විච් එක? අවිද්‍යාව. අවිද්‍යාවේ ට්‍රිප් ස්විච් එක ඔෆ් කරොත් ඉතින් ආයෙ අමුතුවෙන් ෆ්‍රිජ් එක ඔෆ් කරන්න, හීටරේ ඔෆ් කරන්න යන්න ඕනේ නෑ. ඔක්කොම මේ ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙනකොට මානේ ඔක්කොම ටික ඔෆ් වෙලා තියෙන්නේ. එතකොට ට්‍රිප් ස්විච් එක මේන් ස්විච් එක ඔෆ් කරන වගේ තමයි අවිද්‍යාව නැති වෙන විදියට සම්මා දිට්ඨිය, ප්‍රඥාව, විද්‍යාව ප්‍රගුණ වෙන විදියට තමන් හිතන ක්‍රමය එන්නම වැඩි කරන්න ඕන. ඒක වැඩි කරන්න ලෝභය නැති කරන්න කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය ලෝක සම්මත විදියට, චාරිත්‍ර විදියට දන් දෙනවා, සාමාන්‍ය සම්මත දේවල් කරනවා. මොකද ඒව කරනකොට තමයි තමන්ට මේ ධර්මයක් හිමි වෙන්නේ. දැන් සමහර අය දැඩි ලෝභය ඉන්නවා. ඇතැම් විට හොඳ බණ පොත, හොඳ ධර්ම දේශනාවක් ඇහුවට ලැබුණට පස්සේ අපට සමහරෙකුට දෙන්න හිතෙන්නේ නැහැ. ඇයි ඒ? අපි දන්නවා මේක කියවට මට තේරෙන්නේ නැහැ. මේක ඇහුවට මට තේරෙන්නේ මේ ලෝ මෙච්චර ලෝභය තියෙන මිනිස්සෙට ඇතැම් විට එයාට තේරුම් ගන්න අමාරුයි ඒක. ඒ නිසා අපිට තේරෙන සමහරලාට මේක දුනොත් මේ මිනිස්සෙට තේරුම් ගන්න පුළුවන්. මේක දුනොත් මට මේක හොදින් මට තේරුම් ගන්න පුළුවන්. එතකොට අන්නේ වගේ අපට කල්යාණ මිතුරුණත් ලැබෙන්නේ අපේ ළඟ ප්‍රාථමික මට්ටමේ ගුණධම් ටික දිනු වෙනකොට අපට හොඳ කල්යාණ මිත්‍රයන්, හොඳ ධම කියන එක ලැබෙනවා. එතකොට අන්න ඒ සඳහා තමයි අපේ ළඟ තියෙන හැකියතා ගුණාංග ටික අපේ ළඟ වර්ධනය වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ හැමදාම දන් දෙන්න කියලා. සමහරට දී ගන්න දෙයක් නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් ඒක මනස හුරු වෙලා තියෙන ඩෝණ යම් කිසි විදිය පරිත්‍යාගශීලීත්වයකට යම් යම් දකින දෙයට දැඩි ආශාවෙන් නිතරම යන කෙනෙක් නම් එයාට සාමාන්‍ය ඊට වඩා ඉහළ ගුණාංගයක් එයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි අපි ඒක කෙරෙහිත් අපි පිළිහෙඩ වෙන්නට ඕන. මොකද ඕනම මොහොතක එයා අර දේවල් වලින් ඉක්මලා මෙතනට එන්න පුළුවන් එයා. දැන් සමහරට අපි ඇතැම්මිට කෙනෙකුට බණ පොතක් දෙනවා, CD එකක් දෙනවා අහන්න කියලා. ඇතැම්මිට ඒක අහන්නේ අවුරුදු ගානකට පස්සේ මනුස්සයෙක් තියන් ඉඳලා තේරෙන පස්සේ කාලේ. ඇතැම් විට අර ගුණන් අර එයාගේ අඩුපාඩු ගන්න එක අඩු කරගෙන පස්සේ කාලයක් හොඳ වෙනවා සමාජෙ. අර ඉහළම මට්ටමේ ඇත්ත එක්ක අපි සම්බන්ධතාවයන් යට උදව් කරනවා වගේම එයාගේ උදව් අපි ගන්නවා වගේම හැම කෙනෙකුටම අපට පිහිට වෙන්න පුළුවන් මට්ටමක අපි පිහිට වෙන්නට ඕන. මොකද මිනිස්යන් වශයෙන් ඉපදිච්චාගේ ලක්ෂණය තමයි කොච්චර අඩුපාඩු ගන්න තියෙන කෙනෙක් වුණත් ඕනම මොහොතක අර සියලුම අඩුපාඩු ගන්න එක හදාගෙන ඉදිරියට එන්නට පුළුවන්. සමහර අවුරුදු 100 දහම හරියද මහා රහතන් වහන්සේ බුදුහමරේ කාලේ. දැන් මෙතන ගිහි කාලේ දරුව හදමින් කුලී වැඩ කරමින් හිටියේ. දැන් මෙතන අවුරුදු 80ක් 90ක් විතර මේ වැඩ කරපුවායි. අවුරුදු 100ක් විතර ජීවත් වෙච්චායි. ඇතැම් විට එකපාර බුදුහාඳුර කෙනෙක් හම්බ වෙනවා. හම්බ වෙච්ච ගාම අර අඩපාරට කොහොම යන්නේ වරදි කරගන්න. දැන් අඟුලිමාල බලන්න. 100 ගානක් මිනිස්සු මරපු කෙනෙක් නේ. ඒතරම් ඝාතකයෙකුට පුළුවන්කම ලැබුණ මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න. ඒකට හේතුව තමයි මේ අපි උපතින් ලබපු බුද්ධිය හැකියාවක් තියෙනවා. ඕනම මොහොතක තමන්ගේ බුද්ධිය ඉස්මතු කරගීමේ හැකියාව අපිට තියෙනවා. ඒක විශේෂයෙන්ම මනුෂ්‍යයන්ට තියෙනවා. ඇතැමිට දෙවියන්ට බ්‍රහ්මයන්ට වඩා මනුෂ්‍යයන්ට මේ හැකියාව තියෙනවා. මොකද මේ දුක සැප දෙකම සමබරව මනුස්සලෝකේ අපිට තියෙනවා. එනිසා ඇතැමිට දෙවි කෙනෙක් තමන්ට ලැබෙන අසීමිත සම්පත් ඒ පිනට ලැබෙන දේවල් කුලම යා ගැලෙලිනෙද්දී මිනිස්සෙකුට ඊට වඩා වාසියක් තියෙනවා. මේ දහම පැත්තට එන්නට යට ලොකු වාසියක් උනන්දුවක් ඇති වෙනවා මේ දින වටා පිටාවත් එක්ක. අපි විස්තර කළේ මෝහය. දැන් මෝහයේ එක එක මට්ටම් තියෙනවා. දැන් අපි කිව්වේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි විදිහට අර මවක් නැහැ, පියෙක් නැහැ, දුන් දෙහි විපාක නැහැ, යාගේ විපාක නැහැ, දානේ විපාක නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැහැ, කර්මයේ විපාක නැහැ වම කියලා. දැඩිය මට්ටමේ ඉන්න සමහර අය ඉන්නවා. එයා මෝහයේ දැඩියමය. එයාට නියති මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. නමුත් සමහර එච්චරම නැතුණාට යම් යම් විදිහේ කර්මඵලා දහනවා, මෞද්‍යම අපිට සලකනවා. එහෙම කළ සමහර අයට යම් කිසි විදිහක ඉහළ සමාධියක් ඇති කරගන්න පුළුවන්. මෝහය අඩු කරගන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් සමහර අය අවිද්‍යාව දුරුකලා වෙන්නේ නැහැ. එයා මේ ඇත හෝ නැත කියන අන්ත දෙකේ ඉන්නවා නම් නැත්නම් අපි කියන විදිහට අර අපි මුලිනුත් කිව්වේ දැන් තමන් මේ දකින අහන දේවල් ඊට පස්සේ සද්දකෙම තියෙනවා කියලා මතයම නම් ඉන්නේ. ඇත්තෙන්ම අපි සාමාන්‍යයෙන් එහෙම තමයි ඉන්නේ. අපිට ඉතින් රහතන් වහන්සේගේ මට්ටමට එක විට එන්න බෑ. නමුත් අපි ටික ටික ඒ සඳහා මනස හුරු කරන්න ඕන. ඒ හුරු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි කාලෙකදී ඒක ප්‍රගුණ වෙන්නේ. ඒ නිසා එකපාර ලැබෙන අවබෝධයක් නෙවෙයි මේක. හැබැයි සමන් මේකට යෙදෙන වාරේ වැඩි කරන්න ඕනේ නැන්නේ. මේක හරියට අත්තම් ක්‍රමයට වැඩ කරනවා වගේ. වැඩ කරපු ප්‍රමාණය තමයි වැඩක් තියෙන්නේ. දැන් සමහර අය ඉන්නවා දැන් මාසෙ කියලා අත්තම් කරොත් වැඩ කොහොම අත්තම් වෙනවා. එහෙම රැකියා තියෙනව නේ. නමුත් බුදුදහම කියලා කියන්නේ එහෙම නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ යෙදුණු ප්‍රමාණය තමයි ප්‍රතිඵල තියෙන්නේ. වැඩ කරපු පෑ ගන්න තමයි වැඩක් තියෙන්නේ. අවිද්‍යාව නැති කරන එක අමාරුයි. ඒ සඳහා ඇත්තෙම දැන් බුදුවරයාගේ ධර්මයක් අහන්න ඕන. ඒ නිසා තමයි බුදුහාම දේශනා කළේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ සතර මඟ සතර ඵලයන් පැමිණිච්ච අය ඉන්නේ මේ සම්බුද්ධ ශාසනය විතරයි කියලා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් හෝ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ඒ ධර්ම ආපු ශ්‍රාවකයන්ගෙන් අසා දැනගත්තොත් මිසක වෙන බාහිර කෙනෙකුට කිසිදු කලක මේ අවිද්‍යාව දුරු කරන්න බෑ. මෝහය අඩු කරගෙන පින්දාම් කළ සුගතිගාමී වෙන්න පුළුවන්. දිව්‍ය ලෝක යන්නත් පුළුවන්. ඇතැම් විට ධ්‍යාන අවිඥා ලැබල බ්‍රහ්ම ලෝක යන්නත් පුළුවන් මෝහය තියෙන කෙනෙකුට. මෝහය අඩු කරගෙන අවිද්‍යාව තියෙන කෙනෙකුට. හැබැයි අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු කරන්න බෑ මේ ධහම නොයසෝතින්. පටිච්චසමුප්පාදය, හේතුඵල ධහම, අනිත්‍යතාවයේ ත්‍රිලක්ෂණය මේ අවබෝධ කිරීමෙන්මයි, අසා දැනගැනීමෙන්මයි අවිද්‍යාව දුරු කරන්න තියෙන්නේ. ඒ වගේම අවිද්‍යාවටම තමයි අනිත් පැත්තෙන් විද්‍යාව අවිද්‍යාව දුරු කිරීම තමයි විද්‍යාව පහළ කර ගැනීම කියලා කියන්නේ. ඒකටම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය ගත්තත් සම්මා දිට්ඨියෙත් එක එක මට්ටම් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් කර්ම පරාදහන පුළුවන්. ඊට පස්සේ තවත් කෙනෙක් ඊටත් වඩා ගැඹුරින්ම කර්ම අදහන්න පුළුවන්. තවත් සමහර කෙනෙක් සම්මා දිට්ඨියේ ආරි සම්මා දිට්ඨිය යන්න පුළුවන්. පරිසම්පදේ අවබෝධය ලබාගෙන සම්මා දිට්ඨියේ තේ වගේ ප්‍රභේද තියෙනවා. ඒ සම්මා දිට්ඨිය දැන් අපි කිම් දැන් සිත කය දෙක ගැන දැන් අපි මේ අද විස්තර කරමින් ඒ පිළිබඳව යම් කිසි මට්ටමකට අපිට සම්මා දිට්ඨිය තියෙන්න පුළුවන්. ඒක ටිකෙන් ටික දිනු වෙලා රහතන් වහන්සේගේ තමයි සම්මා දිට්ඨිය උඩරිමෙට යන්නේ. දැන් අපි මෙතන යම් කිසි දැන් කියමු අපි මේ ලයිට් එකක් ගන්න ඉතින් ලයිට් 60ක් විතර තියෙනනේ මෙතන. දැන් මෙතෙන්ට මැදෙන්නට මේ වගේම දෙගුණයක් 100ක් 150ක් දාලා මේකේ ආලෝකය වැඩි කරන්න පුළුවන්. එතකොට මේ තියෙන අන්ධකාරය පොඩ්ඩක් අත් නැහැ. එතැන් සම්පූර්ණ මේ වහල මේ පොළොවට ගහරනිට ඔක්කොම ටික ගලවලා අයින් කරගියම එතකොට මොකද වෙන්නේ? එතකොට කෙලිම සූර්යාලෝකයෙන් වෙනවනේ. පොඩ්ඩක්වත් අන්ධකාරයක් නැහැ. අන්නේ වගේ තමයි රහතන් වහන්සේගේ ආලෝකය කියලා කියන්නේ සුළු හෝ අඳුරක් නැතුව සම්පූර්ණ ආලෝකය ලැබෙන විදිහ ප්‍රඥාව. එතකොට ඒක තමයි උපරිම ප්‍රඥාව. එතකොට ඒ මට්ටමට එනකන් අපි ටිකෙන් ටික අවිද්‍යාව දුරු කරමින් විද්‍යාව ප්‍රඥාව ඇති කරන විදිහ මාර්ගයක වැඩිපුර වාරයක් යෙදෙනට ඕන. ඒ සඳහා අපට අපි ලබන අපි වටා පිටාමින් ලබා ගන්න තියෙන ගුණාංග ටික දිනු කරගෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කරමින් දාන ආදී පින් දහම් කරමින් හැකිතා අනිත් පැත්තෙන් නිරෝගී භාවය ලබන්න උපරිම දේවල් ටික කරන්න ඕන. බෝධි පූජාවක් හරි තියලා නිරෝගී භාවය ලබන්න පුළුවන් ලබන්න ඕන අපි. ඒක ලබන්නේ අපි කාලපිළි ඉන්න විතරක් කරනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒ බෝධි පූජාවෙන් බෝධි පූජාවක් කියලා සෙත් කවියක් කියලා මොකක් හරි දෙයක් කලාවස ලබාගෙන අපි මොකද කරන්නේ? මේ ධර්ම මාර්ගයේ තමයි හැසිරෙන අපි ශක්තියක් ලබා ගන්නවා මේකෙන්. සූර්යයක් හරි දාගන්න පුළුවන් ඒත් කමන්නේ. යන්ත්‍රයක් හරි බඳ ගන්න පුළුවන් නම්, මැණිකලක් හරි එල්ල ගන්න පුළුවන් නම් ඒත් කමන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. ඒක බුදුහාඳුරන්ගේ ධහමට මේ පිටුපෑව වෙන්නේ නැහැ. ඒ සියලුම ශක්තියෙන් ලබාගෙන දැන් අපි බෙහෙත් ටිකක් ගන්නනේ නේ. බෙහෙත් ටිකක් ගත්තා වගේ ඉතින් බෙහෙත් ටිකක් ගත්තා කියලා අපි මේ නෑ නෑ වෛද්‍යවරයා සරණ ගියා වෙනවද අපි? නෑ නෑ. බෙහෙත් ටිකක් ගත්තා කියලා අපි මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. බෙද මහත්ය කියන විදිහට ඉන්නවා අපි නේද? බෙද මහත්ය මොණින් අතට ඉන්න කිව්වොත් එහෙම ඉන්නවා, කෙලින් අතට ඉන්න කිව්වොත් එහෙම ඉන්නවා. ඇඳුම් අඩුපල ඉන්න කිව්වොත් ඒත් ඉන්නවා නේද? කියන විදිහට ඉන්නවා නේද? ඒ හිටියා කියලා අපි මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. ඒ අපේ මේ භෞතික ශරීරයේ යම් යම් සුවතාවයන් සඳහා අපි දේවල් කරනවා. හැබැයි ආගමික ශාස්ත්‍රෝත්වයේදී අපි සසර විමුක්තිය සඳහා සම්පූර්ණම විශ්වාසය තියාගෙන බුදුහාඳුරගේ මේ ධර්ම මාර්ගය ගැන. එතෙන්දී අපි ධර්ම මතවාදී වශයෙන් වෙනත් මතවාදයකට අපි යන්නේ නැහැ. හැබැයි අපි රඟින සමහර දේවල් වෙනත් ආගම්වල තියෙන පුළුවන්. දැන් අපි කියමු මිනිස්සු මරන්න එපා කියලා සමහර ආගම්වල තියෙනවා කියමු. අපිත් මිනිස්සු මරන්නේ නැහැ. අපි මිනිස්සු විතරක් නෙවෙයි අපි මදුරෙක්වත් මරන්නේ. එතකොට අපේ යම් යම් අපේ රැකින දේවල් වෙනත් ආගම්වල තියෙන පුළුවන්. හැබැයි තිබ්බට අපි ඒ ආගමට ගියා වෙන්නේ නැහැ. කුමනම ආකාරයකින් අපි මේ සියලුම ශක්තිය ලබාගෙන පින්නතර විශේෂයෙන් දානමය පින්කම් ඉතාමත් වැඩගත් වෙනවා. මෞදෙම අපි වෙනෝ නම් එයාට සැලකීම ඉතාම වැඩගත් වෙනවා. ලෙඩ දුක්කට පත් වෙච්ච අය ඉන්නවා නම් එයාට සැලකීම ඉතාම වැඩගත් වෙනවා. මේ හැම දෙයකින්ම අපි ශක්තිය ලබා ගන්නකොට අපිට මොනවද වැඩි වෙන්නේ අපි? ආවිෂය, වර්ණය, සැපේ බලය මේව වැඩි වෙනවා අපි. දැන් වැඩි හිටියෙක් දැක්කම වන්දනා කරන හොඳට අම්මා තාත්තා ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා වඳින්න. වැඩි හිටියෙක් ඉන්නවා නම් වඳින්න කොහොම හරි නවත්ගෙන හරි වඳින්න. බලෙන් හරි වඳින්න. තමන්ගේ අවශ්‍යය වැඩි වෙන්නේ. වඳින වැඳුම් ලබන කෙනාට කිසිම ප්‍රයෝජනයක් නැහැ. එයාගේ කාලය ටිකක් හරි පරක්කු වෙන එකයි වෙන්නේ. තමන් ඇද්දොත් තමන්ටයි ප්‍රතිඵලය. යන කෙනෙකුට හරි ඒ පැත්තට හරියෙන් හරිලා වන්දනා කරන්න තමන්ගේ ආයුෂය, නිරෝගී භාවය, වර්ණය ඒ ඔක්කොම මේ පැත්තේ ශක්තියින් දෙක තමන්ට වර්ධනය වෙනවා. ඒ සියලුම ශක්තිය ලබාගෙන විශේෂයෙන් මේ බුද්ධෝත්පාදයේ කාලය ගිලිහෙන කලින් අපි උපරිම මේ වාසි ටික ලබා ගන්නට ඕන. ප්‍රශ්න තියෙනවා නම් කාට අහන්න පුළුවන් කිනදොන්ට? එහෙම දැන් අපි සාමාන්‍ය අධ්‍යාපනයත් එහෙම නැත්නම් සාමාන්‍ය අපි අධ්‍යාපනයෙන් පළවෙනි පන්තියට ගියා, පහේ පන්තියේ ශිෂ්‍යත්ව ලිව්වා, සාමාන්‍ය පෙළ ලිව්වා, උසස් පෙළ ලිව්වා, ෆස්ට් ඩිග්‍රී කළා, මාස්ටර් ඩිග්‍රී කළා, ડોක්ටරේට් එක කරා. අපි එහෙම නෑනේ නැත්නම් සාමාන්‍ය ලෝකයේදී ඇත්තම ධර්ම මාර්ගයේදීත් එහෙමයි. සබපාපසා කරනන් කියපු විදිහට අපි මුලින්ම හැකිතා තමන්ගේ කය වචන දෙකින් වෙන අකුසල් වලින් අපි දුර වෙන උත්සාහ ගන්නට ඕන. ඒකේ වාසි ටික තමයි ලබන්නට ඕන. ඇත්තෙම තමන් නිවැරදි වෙනකොට, තමන් අකුසලලින් නික්මෙනකොට තමට ලොකු උපහාසයක් එනවා. ඒ වැරදි ටිකම කරන්න වෙනත් කෙනෙක් බලන සමාජෙ යට කොච්චර කරදරද? පොලිසියෙන් කොහෙද එතන හම්බෙන්න? අල්ලපු ගෙදර ඉන්න බෑ, මිනිස්සුන්ට ප්‍රශ්න, කරදරය, දරුවන් අසාර්ථකයි, දරුවෝ නොමග යනවා. දැන් අපි දන්නවා අපි ඒකෙන් නික්මෙනකොටම අපි කොච්චර නම් පහසුකම් ටිකක් විඳිනවාද කියලා. හැබැයි අපි එකෙන් නවතින්නේ අකුසල් වලින් වැළකීමෙන් නවතින්නේ අපි තවත් පින්දහම් කරනවා. අපි ගෙදර අම්මට කාතර සලකනවා, දරුවන්ට හොඳට කරුණාවෙන් සලකනවා, තමන්ගේ මහත්තයට ස්වාමි දියණියට සලකනවා ගෙදරදී. ඒව කළ අපි ටිකෙන් ටික අම්මට ආදීනවන සලකනවා, මිය ගියට පින් දෙනවා. අපි ඒව කර කර තවත් ඉදිරියට යනවා. යනකොට අපි දැන් කිව්වාගේ දැන් අපි හිත දැන් සිල්වත් වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික හිත සමාධිගත කරගන්නවා. කරගන්න කරගන්න ඊට පස්සේ මේ ධර්මයේ තියෙන ගැඹුරු කාරණාවට අපි ටිකෙන් ටික යන්නට ඕන. මොකද පින්නතුනේ දැන් සාමාන්‍ය විශ්වවිද්‍යාලයක ගත්තත් විභාගයක ගත්තත් අපි කියමු හොඳම විශ්වවිද්‍යාලයක් කියලා. ඒ විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් වාස්තරයි නැත්නම් කියන දේවල් තේරුම් ගන්න අමාරුයි කියලා අපි විශ්වවිද්‍යාලය අයින් කරනවද? නෑ නෑනේ. අපි හොඳම විශ්වවිද්‍යාලයකින් හොඳම විශ්වවිද්‍යාලයකින් හොඳම ෆැකල්ටියකින් හොඳම ඩිග්‍රියක් ගන්නවනේ අපිනේ. නමුත් ධර්මයේ ළඟට යන ගියම කොහොමද අපි? අපි එදෙනික අනේ ගැඹුරු වැඩි තේරෙන්නේ නැහැ. ඒ සූත්‍රේ නම් අමාරුයි. එහෙමනේ අපි කියන්නේ. නමුත් වෙනතුනේ අපි අතේදී දක්ෂනා වගේම ධර්මයේ ළඟදී දක්ෂ වෙන්නට ඕන. එක පිට ගැඹුරට යන අමාරු වෙන්න පුළුවන්. නමුත් ටික ටික හරියට දක්ෂ වෙනවා. අපි මොකද අනිත් හැම තැනදීම විශේෂයෙන් ඇමරිකාවේ ආවෝ පින්නතුන් විදියට. අප හොඟාක් ලොකු ගමනක් ඇවිල්ලා තියෙන්නේ. දුර ගමනක් කඩින් රාශියක් පසුබල ඇවිල්ලා තියෙන්නේ. ඔබට හොඟාක් ශක්තිය තියෙනවා. එතකොට ඒ ආපු ගමනේදී නිතරම ඔබ බලන්නේ හොඳම රට, හොඳම ස්ටේට් එක, හොඳම සිටි එක නේද? හොඳම ගෙදර, හොඳම විශ්වවිද්‍යාලය, හොඳම දරුවෝ, හොඳම ලේලිල බහැනලා නේද? හොඳම මහත්වරු. හොඳ මේව තමයි ඔක්කොම හොයන්නේ. එහෙම හොය හොය ආපු අය තමයි ඔබ. ධර්මයේ ළඟදිත් වෙන තුනේ ඒ දක්ෂතාවය අපේ නොදෙවෙන විදියට තියෙනට ඕනේ. එහෙම වුණොත් තමයි අපි සැබෑ ලෙසම ජීවිතය ජයග්‍රහණය කරවෙන්නේ. එතකොට ධර්මයේදී පින්නතුනි කම්මසකතා සමාධියට විතරක් නවතින්න හොඳ නෑ. ඊට වඩා ගැඹුරු ධහමක් මේ ධහම තුල තියෙනවා. සාමාන්‍ය ලෝකයේ හිතන් ඉන්නේ සාමාන්‍ය මට්ටමේදී අපි එහෙම තමයි සාමාන්‍ය හිතන්නේ. දැන් මේ පන්සල අපි ගිය මාසෙත් සීල ගන්න ආපු පන්සල, ඒ පන්සලවල තමයි අපි එන්නේ. ගිය මාසෙ ඉති හාමුදුරුවෝ අද තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකේ ස්වභාවය. ඒක තමයි සම්මුති ලෝකේ. ලෝකේ ඔක්කොම තියෙන මේ සම්මුති ලෝකේ මත අධ්‍යාපනය, නීති රීති, රෙගුලාසි ඔක්කොම තියෙන සමුදි ලෝකේ අනු. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කළා නැහැ. ඒ සමුදි ලෝකේ තමයි කර්මයක් තියෙන්නේ. ඒ සමුදි ලෝකේ තුලම තමයි දිවි ලෝක බ්‍රහ්ම ලෝකයක් තියෙන්නේ. ඒ සමුදි ලෝකේ මත තමයි කර්මන් රූපව ඉහළ කුලයක ඉපදෙන්නේ. ඒ සමුදි ලෝකෙමයි. කර්මන් රූපව දැන් මේ කාලේ හොඳම කුලයක ඉහළම ගෞරව සම්මාන ලබන කුලයක යම්ස කෙනෙක් ඉපදෙන ඉපදෙන්නේ. ඒක පින්නොත් සමුදි දෙයක් නෙවෙයි. ඒක පරමාර්ථයට ගිහිල්ලා නැහැ. නමුත් මේ සම්මුති ලෝකයේ උනත් ඒ කාලේ ගෞරවාන්විතීදීට ඒ පෞලක ඉපදෙන්නේ මේ කර්ම සිද්ධාන්තයත් එක්ක. ඒකත් මේ සම්මුති ලෝකෙම තියෙන දෙයක්. හැබැයි පින්තුනේ මේ සියලුම ලෝකෙ තුල ඉඳගෙන බුදුදහමෙන් කියන්නේ අපට සැබෑම ලෝකය මොකද්ද කියලා තේරුම් ගන්න. මොකද මේ සියලුම ලෝකය අපි සියලුම පාස්මන් ටික තුල හිටියත් අපට ජරා මරණ වලින් නික්මෙන්න බෑ. අපිට කොයිතරම් ඉහළ ලෝකේ ලෞකික අධ්‍යාපනයක් තිබුණත් කොයිතරම් ඉහළ නවීන තාක්ෂණික උපකරණ අපි පාවිච්චි කළත් අපි ඉහළම මට්ටමේ ගෙදරක මහා ධනයක් ඇතුව හිටියත් අපි මහලු වෙනකොට මනසට එන දුක්ටියකින් අපිට නිදහස් වෙන්න බෑ. අපේ ළඟම ඥාතියෙක් මිය යනකොට ඒ වෙන්වීමේ දුක අපිට විඳ දරා ගන්න බෑ. අපි හදපු ගෙයින් අපි නික්මලා යනකොට මරණාසන වෙන මොහොත ළඟුණාට පස්සේ බලන්න පිණිසනි අපි කොයිතරම් වික්ෂිප්ත භාවයකට පත් වෙනවද? අපේ දරුවන්ගෙන්, අපේ ඥාතීන්ගෙන්, අපේ හදපු ගෙදරින්, අපේ මේ ශරීරයෙන් මෙන් වෙලා යනකොට අපට විඳ දරා ගන්න බැරි මහා කම්පනයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ දුක් ටික නිදහස් වෙන නම් පින්වතුනි බුදුහාමුදුරුවෝ සැබෑ ලෙසම ධර්මමාර්ග අපට දේශනා කළේ ඒක ඉහෙළම තැන තමයි. ඔබතුමී විස්තර කළා වගේ මේ ලෝකය කියලා කියන්නේ පින්වතුනි කලින් කිමිච්ච ලෝකයක් නෙවෙයි සැබෑ ලෝකෙම කියලා කියන්නේ. මේ මොහොතට නිර්මාණය කරගන්න ලෝකයක් මේක. අපි දකිනකොට මේ මොහොතේ සුවිච්චක දැම් වගේ, මේ මොහොතේ කණ්ණාඩි ළඟට ගියා වගේ මේ මොහොතේ නිර්මාණය වෙන ලෝකයක්. ඒ ලෝකයේ පිළිබඳව අපි ඇසෙන් ඇස්තිය ගන්නකොටම, ඇස වහගනකොටම, කන වහගනකොට එතරම් නිරුද්ධ වෙනවා. ආයි ඊළඟ ඉන්ද්‍රියෙන් ඊළඟ ලෝකෙ නිර්මාණය කරනවා. එතකොට මේ හැම මොහොතෙම මේ ඇතිවීම නිරුද්ධවීම ලෝකයක අපි එවරට නිර්මාණය කරගන්න ලෝකයක අපි ඉන්නේ. දැන් මේ උපකරණය ගත්තොතින් මට හොඳ උපකරණයක් කියලා මේක දිහා බලනකොට හොඳ විදියට පේන්නේ. අනේ මේක මම නොමග යවන උපකරණයක් කියලා හිතුවොත් ඒ විදියට මෙහෙ නිර්මාණය කරන විදියට තමයි අලුත් ලෝකේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපේ අභ්‍යන්තර තමන්ගේ දැක්ම සම්මාදිට වෙනස් කරගෙන මේ පැත්තෙන් දැන්න තියෙන අවිද්‍යාවේ මොහේහි කණ්ණාඩි ගලවපු ගමම්ම මේ බාහිර ලෝකයේ එන දුක් ටික අපට එන්නේ නැහැ. අවිද්‍යාව නැමැති කණ්ණාඩිය ගැලවුවට පස්සේ නැති වෙන්නේ මොනවද? ජරා, ව්‍යාධි, මරණ කියන මේ දුක් ටික නැමැති කණ්ණාඩිය ගලවන්නේ අපි. එතකොට අපි දක්ෂ මොහොතින් මෙන්න මේ අවිද්‍යාවෙහි වරණවත් කණ්ණාඩිය අපි ටිකෙන් ටික අයින් කරන්න බාහිරින් පිනවෙන අපට දුක් වෙන්නේ නැහැ. අපට භෞතිකව දුකක් වෙන්න පුළුවන් කායිකව. කායික වේදනාවක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේට සාමාන්‍ය කායික වේදනාවක් එනවා. නමුත් ඇසට, කනට, නාසයට, දිවට සහ මනසට කියන අනිත් ඉන්ද්‍රියන් පහෙන් එන දුක් ටික එන්නේ නැහැ. කායික වේදනාවවත් මගේ වේදනාවක් කියලා ගන්නෙ නැහැ. සත්පුද්ගල සංඥාව දුරු කරපු නිසා සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය දෙයකට වෙන වේදනාවක් විදිහට දකින්න පුරු වෙනවා. ඒ මානසිකත්වයෙන් ඉන්නකොට එයා අතීතය අන්තිය දුරු කළා, අනාගතය අන්තිය දුරු කළා. ඔහු වර්තමානයේ ඇලෙන්නේ නැහැ. වර්තමානයේ හේතුඵල ධම දකිමින් ඔහු ඇතිවීම නැතිවීම දකිනවා. හැම මොහොතෙම අපට ඇති වෙන දිනන ඇති වෙන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය හැම මොහොතෙම හටගෙන හැම මොහොතෙම නිරුද්ධ වෙන ලෝකයක් කියලා ඔහු දකිමින් හැම මොහොතම විවෘත මනසකින්, නොයලෝ මනසකින්, විරාගී මනසකින් නික්ලේශීව ඉන්නට ඔහු සමත් වෙනවා. එහෙම සමත් වීම තමයි, එහෙම ප්‍රඥාවෙන් දැකීම තමයි බුදුදහමේ තියෙන IQ එක. දැන් සතිය සමතේ දිනු කිරීම GPA. ඒ GPA එක වැඩි කරන ගමන් අනිත් පැත්තෙන් IQ එකක් වැඩි කර ගන්නවා. IQ එක කියන්නේ මෙන්න මේ අපි උපදවා ගන්න ලෝකේ හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව කියලා ඒ දකින නුවණින් දකින වාර ගන්න හැකියතාක් දකින්න දිනු වෙච්ච ප්‍රමාණයට IQ එක වැඩි වෙනවා. එනිසා තමන්ගේ බුද්ධි සාපලතාවය හැකියතාක් වැඩි කරගත්තොත් තමයි තමන්ගේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය තමයි තමන් කොයිතරම් කාලයක් වේලාවක් සමතයට හිත එකඟ කරන්න තමන් හිත යොදවන්න දක්ෂද කියන කාරණය. අනිත් පැත්තෙන් ඒ සමාධිගත වෙච්ච හිතින් මේ අනිත්‍යතාවය, පරිසම්පාදය, ස්කන්ධ පංචකේ හට ගැනීම, නිරුද්ධ වීම නුවණින් දකින වාරය එන්න එන්නම වැඩි කරන්න. එහෙම දකින දකින අපි දන්නවා මේ ලෝකය කියන්නේ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ලෝකයක් කියලා දකිනවා. දකින දකින පින්නතුනි තමන් ලෙඩ වුණත්, මහලු වුණත්, මරණයට ලං වුණත් ඒ දුක් ටික තමන්ට එන්නේ නැහැ එදාට. අපට අපේ ශරීරය ගැන ඒ දුකෙන් තමන් නික්මෙන්න පුළුවන් නම් තමන්ගේ දරුවන්ගේ මොනුගුරන්ගේ ගැන අමුතෙන් හිතන්න දෙයක් නැහැ. ඒ දුක්වලනොත් තමන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ විශේෂයෙන් මේ ජටා සූත්‍රයේදී අර දෙවියා අහන්නේ කොහොමද මේ ඇතුළත සහ පිටත කියන ගැටළු වලින් නිදහස් වෙන්නේ කියලා. ඒ සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සීලය පිළිහෙටලා දැඩි වීරියෙන් නුවණින් සමාධි ප්‍රඥා දෙක වඩන්න, රාග ద్వේස අවිද්‍යා දුරු කරන්න, නාම රූප දෙක පිළිබඳව තියෙන ඇලීම දුරු වෙන විදිහේ මානසිකත්වයකින් ඉන්න කියලා. අපි හරියට ප්‍රඥාව, විද්‍යාව පහළ වෙන දර්ශනයක ඉන්නව නම් පින්නතුනේ ලෝභ ද්වේෂ දෙක දුරු වෙන්නේ ඉබේමයි. 아무තෙන් වෙහෙසක් කරන්න ඕනේ නැහැ, මම ලෝභ කරන්නේ නැහැ, මම ද්වේෂ කරන්නේ නැහැ කිය. 아무තෙන් මතුරන්න දෙයක් නැහැ. මේ දර්ශනේ ඉන්නකොටම අපට මේ ඇලීම් ගැටින් දෙක අඩු වෙනවා අනිත් පැත්තෙන්. දැන් බලන්න අපිරිසුදු දෙයක් යම් සිතනක වැටිලා තියෙනවා නම් අපි කිව්ව සතෙක් කැත කළා tie කියලා. සතෙක් කැත කළ යම් සිතනක තියෙනවා නම් අපට හිතෙනවද අතර ගන්න එක? අපට හිතෙනව අනේ මේක හොඳ අරගෙන සාක්කුවේ දාගන්න ඕන කියලා. පර්ස් එකේ දාගන්න ඕන කියලා. එතකොට අපි ඒක අසුභය මෙනෙහි කළද? අසුභය මෙනෙහි කළද? නෑනේ, අපි අසුභය මෙනෙහි කරේ නෑ එතෙන්දී. අපිට ප්‍රඥාව. ප්‍රඥා ඒක දකිනකොටම පෙරවසන වේ දන්නෝ. මේක කවදාහස් සාක්කුවට දාගන්න ඕනේ නෑ කියන එක. හැබැයි ඒකෙන් කියන්නේ අපි ඒක දැකලා හකවලන් ගියයි කියලා. අපි ඒක අයින් කරනවා, සෝතල දාන වේ ටිකත් අපි කරනවා. අර සාමාන්‍ය ලෝකයේ ඉඳන් ලහක බලන් යන්නේ. අපි පිනොතින් ඊට වඩා යථාර්ථවාදී අපි. අපි ඒක අස් කරනවා, සුද්ධ කරනවා, සෙන්ටිකුත් ගන්නවා පුළුවන් නම්. හැබැයි අපි ඒක අතේ දාගන්නේ නැහැ. අපි ඒක සාක්කුවේ දාගන්නේ නැහැ. ඒ වගේ තමයි මේ නුවණ ලබාගත්තු කෙනා දරුවන්ට සලකනවා. දරුවන්ට උගන්වනවා. ලෙඩ වෙච්ච ස්වාමි භාර්යාවන්ට සලකනවා. උපස්ථාන කරනවා. අම්මට තාත්තට හොඳට සලකනවා. අසරණ කෙනෙක් දැක්කත් පිළිට වෙනවා. ඒවට අහක බලන් යන්නේ ඒ සැබෑ ලෝකයේ ප්‍රායෝගික ජීවිතේ මුහුණ දෙන ගමන් තමන් ඉහළම ප්‍රඥාවක තමයි හැම මොහොතම තමන් ඉන්න උත්සාහ කරන්නේ. එදාට පින්නතුනේ තමන් මානසික ගැටලුවලින් තමන් නිදහස වෙකිනේ බාටපත් වෙනවා. හොඳයි පින්නතුනේ අද අපි මේ සාකච්ඡා කළේ සංගුණිකයි දේවතා සංගුණේන ජටා සූත්‍රයයි. අද අප සාකච්ඡා කළේ ඇතුළත සහ පිටත ගැටලුවලින් කොහොමද තමන් නිදහස් වෙන්නේ කියන එක. ඒ නිසා ධර්මය අහලා සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරලා සතර සතිපට්ඨානෙ වැඩීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි පිනතුනේ අපි මේ දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට ඒ දුකෙන් නිදහස් වෙච්ච ප්‍රමාණය දර්ශනෙ හිදී ප්‍රමාණය පිනතුනේ අපි දුකෙන් නිදහස් වෙලා මානසික පීඩා අඩු වෙනෙන් බාටපත් වෙනවා. අවසානයේදී පිනතුනේ Tamante පෙරපස නොවේ හැම වෙලාවෙම මේ ඇති වෙන නිරුද්ධ වෙන ලෝකය සම්පූර්ණම නුවණින් දකින්න හුරු වෙච්ච දවසට පිනතුනේ බාහිර කිසිදු කෙනෙකුට අපට දුකක් පීඩාවක් හෝ ගැටලුවක් දෙන්න බැරි වෙනවා. දැන් අපි නිතරම යැපෙන බාහිර මත. බාහිර කෙනෙකුට රූපයක් වෙනස් කළා, ශබ්දයක් වෙනස් කළා, කැම බීම ටිකක් වෙනස් කළා, අපිව සතුරු කරන්නත් පුළුවන්, දුක් කරන්නත් පුළුවන්. නමුත් පින්නතනේ මේ දර්ශනේ ලැබෙච්ච දවසට බාහිර කෙනෙකුට අපිව යටත් කරගන්න බෑ. දැන් අපි ඉන්නේ බාහිර මත යැපිලා ඉන්නේ. අපි දැන් සේවකයෝ, ඥානත්‍යාගේ සේවකයෝ අපි. රූපය නැමැති ස්වාමියාගේ සේවකෙක් අපි. ශබ්දේ නැමැති ස්වාමියාගේ සේවකෙක් අපි. බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර අරමුණු වල සේවකයෙක් කියලා දැන් මේ පැත්තේ ඉන්නේ. දරුවට හොඳට හිටියොත් හොඳයි. මහත්ය හොඳට කතා කරොත් හොඳයි. ගෙදර ලස්සනට හොඳට පිළිවෙලට තිබුණොත් හොඳයි. හරිම සතුටුයි. පොඩ්ඩක් හරි වෙනස් කරගත්තාම මේ පැත්තේ වෙනස්. දැන් අපි බාහිර මතය පිළිෙන්නේ. අපි හැමදේම දැක්සන්වන්නේ බාහිර කිසියම් රූප ශබ්ද ආදී කොච්චර වෙනස් වුණත් මුළු ලෝකෙම හැදලා බිඳලා ගියත් වෙනස් නොවෙන ඉදි මනසක් තමන් තුළ හටගන්න තමන් දිනු කරගන්න. ඒ ශක්තියයි බුදුදහමෙන් අපට ලබා දෙන්නේ. හොඳයි පින්නතුනි අපි හුඟ වෙලාවක් ධර්ම සාකච්ඡා කළා. දැන් හතරටත් කිට්ටුයි. ඊළඟට ස්වාමීන් වහන්සේ වැඩි ඊළඟ කටයුතු හමාර කරන්නට හුඟ වෙලාවක් ඔබ ධර්ම ශ්‍රවණය කළා. ඉතින් මේ පන්සලේ ටිකක් ඉතින් වැඩිපුර බණ කියන ටිකක් දිගට ඒකයි. ඉතින් මේ වෙලාව බලන්නේ අපි පස්සේ ඉතින් බණ කියලා වුණාට පස්සේ මේ පිනතුනි මුලදී නම් ඇත්තෙන්ම ටිකක් අමාරුයි ධර්ම සාකච්ඡා කරන නමුත් අපේ පිනතුන් දැන් වාහුරු වෙලා තියෙනවා. එකතැන වින්න බැරුණා ඉරියව් වෙනස් කළා හරි පාරට ගිහලා ඇවිල්ලා හරි කොහොම හරි දිගටම අවධානය තියාගන්න. ඇත්තෙන්ම පිනතුනි ධර්මයේ ළඟදී අපිට හැකියාව තියෙනට ඕන අපිට බැරි නැහැ. දැන් සමහර අලුත් අධ්‍යාපන සංකල්ප වලට කියනවා එක දිගට විනාඩි 45ක් විතර එක දෙයක් කියන්න හොඳ නැහැ ඊට පස්සේ වෙනස් කරන්න ඕන කියලා. ඒක ලෞකික විෂයන් වලදී හරි ඒක. නමුත් පිනතුනේ ඒ ලෞකික විෂයන් බොහෝට ආධ්‍යාත්මික සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් මත්සේ ගැන ඉගෙන ගන්න එක, ජලාශ ගැන, ශාකියක් ගැන, ග්‍රහලෝක ගැන ඉගෙන ගන්න උටේක වෙන්න පුළුවන්. නමුත් ධර්මය කියන්නේ මොකද පිනතුනේ? සම්පූර්ණම තමාගේ මනස, තමාගේ ජීවිතය ගැන කියන එක. මේක කියන්න කියන තමාගේ ජීවිතයම තමයි තියෙනු යන්නේ. එතකොට මේක තුලදී කාලය කැපගෙනීම කාලය ලොක පොඩි කතාවක් නෑ. දැන් ඒ නිසා තමයි දැන් අපි හාරලා තින අඹදපුරේ හැම අර ධර්ම දේශනා කරනකොට මුළු රාත්‍රියම බණ කිව්වයි කියලා. රාත්‍රියම බණ කිව්ව විතරක් නෙවෙයි සමහර රාජ රොස්සද්දාතිස්ස රජතුමා ගැන කියන මුළු රැයක්ම තුන්ියම රාත්‍රියක් හිටගෙන බණ ඇහුවයි කියලා. අනුරාධපුරේ ධර්ම දේශනා කරද්දී එකල රජ කරපු සද්දාතිස්ස රජතුමා මුළු රැයක්ම හිටගෙන බණ ඇහුවා කියලා. පිනතුනි ඒ වගේ අතීත අත්දැකීමක් ඉතිහාසයක් අපට තියෙනවා ධර්මයේ ලක්ෂණයක. එතකොට අපි දක්ෂ වෙන්නට ඕනේ සැබෑ ධර්මයේ උපහා ගන්න. මොකද පිනතුනි අපේ ජීවිතය ලැබෙච්ච වටිනාම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා අනිත් කිසිම දෙයක් මෙච්චර වටින්නේ නැහැ. ඒ නිසා ධර්මයේ ළඟදී අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම, උපරිම පරිත්‍යාගය, උපරිම උත්සාහය අපි යොදන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ ජීවිතයට අපි වටිනාකමක් දුන්න වෙන්නේ. අපි හැම දෙයක්ම කැමති අපේ ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම වටිනාකම දෙන්න. ඒක පිනතුනේ මම උපාධි ගන්නට හෝ බැංකු පදනම් ගන්න සල්ලි දෙන්නට විතරක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ උපරිම වටිනාකම ලැබුණා වෙන්නේ තමන් ඉහෙළම දැක්මකින්, ඉහෙළම බුද්ධියකින් ඉහළම මානසිකත්වයකින් තමන් ලෝකය ගැන බලන්නට තමන් පුරු වෙච්ච මනසක් සිතක් ඇති කරගත්තොත් තමයි තමන්ගේ ජීවිතයට තමන් වටිනාකම දුන්න වෙන්නේ. එදාට තමයි තමන් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්න අපි තවතත් උත්සාහ ගනිමු. රැස් කරගත් නිවුතුම් පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය ඥාතිව දනුමෝදන්ව. මේ හැම දිනාගෙම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා අපි මියගිය ඥාතිටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් සම්මදස්සික දෙවියනෝ සනුමෝදන්ව පිනතුන් සිද කරන සියලු දෙහිම කටයුතු හොඳින් සිද කර ගන්නටත් දූ දරුවන්ගේ අනාගතය සඵල කර ගන්නටත් විශේෂයෙන් විහාරස්ථානයේ වැඩ සිටින නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සිදු කරන සියලු ආධ්‍යාත්මික අධ්‍යාපනික කටයුතු සඵල කර ගන්නටත් දේවයන්ගේ ආශිර්වාදය සැල සේවා කිනක ඇතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉතින් අද පිනතුන් සතුටට පත්වන්න මේ පුන් පොහෝදා මේ අවස්ථාවේදී දීර්ඝ වේලාවක් මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා, බණ ඇහුවා, ප්‍රශ්න අහලා තමන්ගේ දැනුම දිනු කරගත්තා. රැස් කරගත් නුතුම් පින්කමෙන් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵල ආනිසංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා, පරලොව ජීවිත සුභදිගාමී වේවා, ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා, භයං පන්තාච නින්භයා, සෝකම් පන්තාච නිස්සෝකා, හන්තෝ සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.